පින්නතුන සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්නට කැමැති දස දහසක් ලෝක දාතේ වෙසෙන් ආවේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්නතුන තමන්ගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ. ඒ වගේම තම තම නමින් ජම්මාන්තර ගතවන්ට දෙච්ච ඒ ඥාති හිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනා ඒ චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හැරෙමින් එයව සිහිපත් කරගෙන එයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන් හොඳයි පින්තුන සියලුම දෙනා මොහොතක් අධිෂ්ඨාන කරන්න. අද මේ සද්ධර්ම දේශනාව තුළදී මේ කතා කරන සියලුම ධර්ම කාරණා ඔබට අවබෝධ වේවා කියලා. මේ සංසාරයක් මුළුල්ලේ කරගත්ත යම් පිනක් තියෙනවනම් ඒ පිනේ ප්‍රතිඵලයක් විදිහට අද මේ කතා කරන හැම දෙයක්ම ඔබට අවබෝධ වෙන්න කියලා අධිෂ්ඨාන කරන්න. ඒ වගේම පින්වතුනි මේ අනාදිමත් සංසාර කියන ගමනේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේ නමකට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් උපවාදයක් වුණා නම් අන්න ඒක උදෙසා ඒ උන්වහන්සේලා කමා කර සිටින්න ත්‍රිවිධ රත්නයත් ඒ ආර්යයන් වහන්සේලාත් කමා කර සිටින්න මොහොතක් වෙලා. හොඳයි පින්වතුනි, පළමුවෙන්ම විශේෂයෙන් අපේ මේ චමත් මහත්තයා සහ ඒ නෝනව මතක් කරන්න ඕනේ අපි. මොකද ගිය සතියේ ඔබ සියලු දෙනාගේම ඉල්ලීම මත, මොකද එතුමා මම හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයක් ඒකෙන් ප්‍රදේශයේ දහම් සාකච්ඡා පැවැත්වුවා ඒ නිවසේ අපි මාසෙකට සැරයක්. නමුත් බොහෝ පිරිස්වලට ඒ ස්ථානයට ළඟා වීමේ අපහසුතාවයක් තියෙන නිසා ඔබ ඉල්ලීම් කරලා තිබුණා. ඒ වගේම මේ කාලය ගොඩක් වැය වෙන නිසා ඔබ ඉල්ලීමක් කරලා තිබුණා පුළුවන් නම් ලන්ඩන් වලම මේක තියන්න කියලා. මොකද කෙන්ට් කියන්නේ ගොඩක් දුරින්ද. ඉතින් බොහෝ ජනයාගේ හිතසුව පිණිස ඒ මහත්මයා සහ ඒ නෝනා එකඟ වුණා දහම් සාකච්ඡාව ලන්ඩන් වලම තියන්න. ඉතින් ඒක තමයි පින්වතුනි මේ ධර්මය අවබෝධ වීමේ ස්වභාවය. නෑ, ඒක අපේ ගෙදරම තියන්න ඕනේ. එතකොට අපේ ගෙදරට තමයි හොඳ. එහෙම හිතන්නේ නැතුව බොහෝ ජනයාගේ හිතසුව පිණිස නේද? ඒක නේද මේ ක්‍රමවේදේ? චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය එහෙම නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ නෑ සියලු දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස කියලා. මොකද ඒක කරන්න බෑ ශාස්ත්‍රඥ වහන්සේ නමකට. එහෙනම් අපිටත් කරන්න බෑනේ කොහොමද? ශාස්ත්‍රඥ වහන්සේට කරන්න බැරි වෙච්ච එක දෙයක්වත් අපිට කරන්න බෑ. ඉතින් බොහෝ ජනයාගේ හිතසුව පිණිස ඉතින් ඒ දෙපළ කැමති වුණා ඉදිරි කාලයේදී පවතින සියලු දේවල් ලන්ඩනයට සීමා කරන්න. ඉතින් මම එතුමාට කිව්වා යම් අවස්ථාවක එතුමාට අවශ්‍යතාවයක් ආවොත්, විශේෂ වූ අවස්ථාවක් ආවොත් අපි හැමෝම ලෑස්ති කියලා. ඒ මොහොත කාගේ වුණත් ඒක එතුමට දෙන්න. ඉතින් පින්වතුනි, ඉතින් මේ ඔක්කොම හේතු කාරණා සැකසීලා තියෙන්නේ ඔබට මේ ධර්ම අවබෝධ කරගන්න. මොකද ඔබ සති 3ක් ධර්ම දේශනාවලට සම්බන්ධ වෙලා එක සතියක් මිස් වෙනවා කියලා කියන්නේ අපරාධයක්. මොකද පින්වතුනි මේ වෙලාවේ මේ කතා කරන ධර්මය දුර ඉඳලා අහලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. ඒකට හේතුව පින්වතුනි මේ වෙලාවේ කතා කරන්නේ ගැඹුරු සද්ධර්මයක්. ගැඹුරු සද්ධර්මය කියලා කියන්නේ පින්වතුනි මේ සාත්‍රුන් වහන්සේගේ දේශනාවේ මහා සාරය මේ කතා කරන්නේ. මම ඔබට කිව්වේ ඒකයි කායානුපස්සනාව අවුරුද්දක් විතර කතා කළ හැකි. ඒක මේ ලේසි පහසු එකක් නෙමෙයි. උපාත කම්බල නම් කියනවා මට කායානුපස්සනාව නම් ඉතින් නැතිින් දැන්. ඈ ඒක දන්නවා. දැන් මට ධම්මානුපස්සනාව තමයි තේරෙන්නේ නැත්තේ. එහෙම තමයි ගොඩක් පිරිස් කතා කරන්නේ. පින්වතුනි මම නම් දන්නේ නැහැ තාම කායානුපස්සනාව. ඒ කියන්නේ කායානුපස්සනාවේ දැනගන්න තියෙන කොටස අරහත් වෙන්නපත් වෙලාවත් ඔක්කොම දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක සාස්ත්‍රුන් වහන්සේට ගෝචර වෙච්ච දෙයක්නේ. නේද? එහෙනම් කායානුපස්සනාව කියන්නේ මහා ප්‍රබල දෙයක් පින්වතුනි. ඔබට කායානුපස්සනාව තේරුණා නම් පින්වතුනි මං අද කිව්වොත් එහෙම මහා කළු කාලකන්ණි ගෑණියනි උඹ කියලා. මොකද්ද වෙන්න ඕනේ? hina වෙලා හද නැති ඉන්න ඕනේ. ඉඳීද? මලපන් උඹගේ හැටි කියලා කිව්වොත් එහෙම පොල්ලක් අරන් ගහයි අනිත් පැත්තට. මේ ශරීරයට මොනතරම් නිিন্দা අපහස කළත් ඔබට අන්සු මාත්‍රකවත් හැඟීමක් නැති වෙන්න ඕනේ ඒ සම්බන්ධ. ඒක හරියට නිකන් ඔබ ඉන්න තැන එහා පැත්තේ තියෙනවා මොකක් හරි දරකොටයක්. ඒ දරකොටේට මිනිහෙක් කියනවා බලපන් දරකොටේ උඹගේ හැටි බලහංග ඔක්කොම ගිහිල්ලා දැන් මේ වතුරු ගිහිල්ලා දැන් උඹ ජරාවට පත් වෙච්ච දරකොට යන්නේ උඹ කියලා කියනකොට ඔබට කිසිම හැඟීමක් නැහැ නේ ඒ සම්බන්ධ. ඔබට අර මනුස්සයත් එක්ක කේන්තියක් යන්නේවත් ආදරයක් ඇති වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. ආන්නේ ස්වභාවයක් හැදෙන්න ඕනේ තින්ගතුනි තමන්ගේ ශරීරය ගැන කියද්දී. කායානුපස්සනාව කියලා කායානුපස්සනාව වැඩෙනවා කියලා කියන්නේ අන්න ඒකට. ඒ කියන්නේ කායානුපස්සනාව කියන එක හරි වැදගත් පිටින් එතනින් එහාට යන්න මේක. ඉතින් ඒක නිසා තමයි අපි මේ කායානුපස්සනාව නිරන්තරයෙන් කතා කරගෙන යන්නේ. ඉතින් තව කියන්න පටන් ගත්ත විතරයි කායානුපස්සනාව. ඒක නිසා කවුරුත් හිතා ගන්න එපා මම ධර්මයේ හිම දන්නවා කියලා. ධර්මයේ දන්නේ අපි කවුරුත්. ධර්මයේ දන්නේ ධර්මස්වාමී වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ විතරයි. උන්වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා නම් අන්න ඒකෙන් බින්දු මාත්‍රිය ප්‍රමාණයක් අපි හැමෝම දන්නවා. ඒක තමයි පින්වතුනි ස්වභාවය. මොකද මේ ධර්මයේ කියන එක පහළ වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ප්‍රඥාවට විතරයි. ඒ පහළ වෙච්ච ඥානයේ තුලින් පින්වතුනි අපිට ඒක දේශනා කළාම අපි ඒකෙන් කොටසක් අරගෙන අපි කතා කරලා කොහොම හරි කරලා මෙතනින් එතර වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. ඉතින් මේ දවස්වල කතා කරන දේශනාවල් පින්වතුනි එකක් ඔබ පටිගත කරගන්න එක වඩා හොඳයි. මොකද හේතුව ඒ දේශනාව තුළදී මොනව හරි දෙයක් අතපසු වුණා නම් ඒක දහ පාරක් විතර අහනකොට ඔබට අහුවෙයි. ඒකයි මම කියන්නේ අර එපිට ඉඳගෙන බණ අහනවට වඩා හොඳයි මේ ස්ථානවලට ඇවිල්ලා මේ වෙලාව විශේෂයෙන්ම කියන ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බ වෙන එක. මොකද හේතුව පින්වතුනි ඔබ යම් තැනක ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබට මනස එතනට නගා ගන්න හරි අමාරුයි. මොකද ඔබ වෙන කටයුතු වල යෙදෙමින් තමයි ඒක කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එක මොහොතක් මිස් වුණා නම් සමහර වෙලාවට එතනින් එහාට කියන ඒවා ගැන තේරෙනවා වගේ දරුණට පින්වතුනි අර අවබෝධයට යන්නේ නැහැ. මේ අවබෝධයයි වැදගත්. ඔබට සමහර වෙලාවට තේරෙන්නේ නැති මට ධර්මයේ තේරෙනවා කියලා. තේරුණාට අවබෝධයයි වැදගත්. තේරීමයි අවබෝධ වීමයි කියන එක දෙකක්. අවබෝධ වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒක ක්‍රියාවට නැගෙනවා ඉබේ. ඒක තමයි 100%ක් අවබෝධය කියලා කියන්නේ. ගානක් අවබෝධ වුණා කියලා කියන්නේ පින්වතුනි ඒ જાතිය මේ ලෝකේ තියෙන මොන ගාන දුන්නත් හදන්න පුළුවන්. ඒක තමයි ගානක් අවබෝධ වුණා කියලා කියන්නේ. නැත්තම් මේ ගාන පුළුවන් මේ ගානත් පුළුවන් මේ ගානත් පුළුවන්. එහෙනම් ඔක්කොම පුළුවන් කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ගානක් අවබෝධ වෙනවා කියලා කියන්නේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ ඒක යොමු කරන්න පුළුවන් ඕනේ තැනකට. ඕනේ જાතියක දෙයක් දුන්නොත් එහෙම ඒක දැන් ඔබ හොඳටම දන්නවා පිංගදෙන 1යි 2යි 1ට එකතු කළහම නේද? 1 දන 2 කියන්නේ 3යි. දැන් ඕක ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා. ආයි මේ මුළු ලෝක තුන් ලෝකේ අඟහරු ලෝකෙට ගිහිල්ලා හරි ඒ දිහරි ගානක් හදන්න ගියොත් 1ට 2ක් එකතු කළාම කීයද කියලා ඔබ දන්නවා. එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා ඔබට. ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්නෝක තමයි මෙතනත් වෙන්න ඕනේ. සමහර වෙලාවට රෝස මලකට අවබෝධ වෙච්ච දේ මල කඳකට අවබෝධ නොවෙන්න පුළුවන්. එහෙනම් ඉතින් රෝස මලක් දැක්කට පස්සේ ගැටෙන්නේ නැතු ඉන්න කෙනා මල කඳක් දැක්කම ගැටෙන්න පුළුවන්. එහෙනම් නිවන් දැකලා නැහැ නේද තාම? නේද? නිවන් දැකලා තියෙන රෝස මලත් එක විතරයි තාම. ඒක ඉතින් නිවන නෙමෙයි. අන්න ඒකයි. ඒක නිසා පිංගුදින මේ සද්ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පුළුවන් තරම් අනිත් එක දැන් ඔබට තියෙන ටාස්ක් එකක් කරන්න. දැන් මෙතන වැඩි හරියක් ඉන්නේ නිවන් දකින්න ආපු පිරිසක්. මම ඔබට කියවන දැන් ඉස්තර කෝච්චියට මිනිසු නග ගත්තා. දැන් කෝච්චියට මිනිසු නග ගන්න වැඩපිළිවෙලේ නෙමෙයි ඉන්නේ. ඒ නග ගන්න තමයි මේ මහත්තුරු මහන්සිලා මේක රෙකෝඩ් කරලා ඒ YouTube එකට දාලා තියෙන පුළුවන් තරම් කට්ටියට කෝච්චියට ඊට පස්සේ නග ගන්න. ඒ නගගෙන ඊට පස්සේ ඉතින් ඒක දිග දිගේම එන්නයි තියෙන්නේ. දැන් පිංගුදින කෝච්චියට නග ගන්න වැඩපිළිවෙලක නෙමෙයි ඉන්නේ. දැන් ඉන්නේ කෝච්චියට නැගපු පිරිසෝ පිංගුදින අදාළ තැනට අරයි යන්න ඕනේ. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් එන්න උත්සාහ කරන්න. ඇවිදilla මේ ඉස්සරහා ඉඳගෙන ධර්මය අහන්න උත්සාහ කරන්න. ඒ තුල අර හොඳට අවබෝධ වෙන ගතිය වැඩි. ඒක තමයි දැන් මේ වෙලාවේ ඕනේ. මම ඔබට කිව්වා දැන් ඔබට කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි සද්ධර්ම දේශනාවක් ඉවර වුණාට පස්සේ ඊළඟ සද්ධර්ම දේශනාව වෙන්නේ සතියකින්. ඒ සතිය ඇතුළත ඒ වෙලාවේ අවබෝධයට ආපු දේවල් ඔබ ක්‍රියාවට නගන්න ඕනේ. නැත්නම් එහෙම හෝම්වර්ක් දුන්න ළමයා හෝම්වර්ක් කළේ නැති වුණාම සතියෙන් සතිය සතියෙන් සතිය හෝම්වර්ක් ගොඩ ගහලා අන්තිමට ෆේල් වෙන ළමයෙක් බවට පත් වෙනවා වගේ වෙනවා. ඉතින් මේ අඩියෙන් අඩිය ඔබව අරගෙන යන්නේ. එක දවසකට මුළු කායානුපස්සනාව විග්‍රහ කරන්නේ කරන්නත් බෑ. එහෙනම් කායානුපස්සනාවේ කොටසක් පුංචි කෑල්ලක් අපි විග්‍රහ කරනවා. මේ විග්‍රහ කරගත්තට පස්සේ ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පින්වතුනි ඒ සතිය ඇතුළේදී. ඒ ගැන හොඳට මෙනෙහි කරන්න. ඒ ගැන මෙනෙහි කළා ඒක හොඳට පූර්ණව තමන්ට ඕනේ තැනකට දාන්න පුළුවන් මට්ටමකට හදාගන්න. ඒ අවබෝධය තමයි වැදගත්. අවබෝධ වෙන්න දැන් සූර්යා පායන වෙලාවට පින්වතුනි එක පිනිබිඳුවකටවත් ඉන්න බෑ. ඒ පිනිබිඳු ඔක්කොම වාෂ්ප වෙන්න ඕනේ. එහෙනම් සූර්යා පායන වෙලාවට පිනිබිඳු වාෂ්ප වෙනවා වගේ තමයි පින්වතුනි ඔබට ධර්මය අවබෝධ වෙන වෙලාවට ඔය විඥානය සසල වෙනවා හරියට. ධර්මය අවබෝධ වෙන්න විඥානය කෙට්ටු වෙනවා. විඥානය කෙට්ටු වෙලා මොකද ආහාර හම්බ වෙන්නේ නැහැ. කෙට්ටු වෙලා වැහැරිලා යනවා විඥානේ. වැහැරිලා ගියාට පස්සේ විඥානේ ලොකු බලයක් නැහැ. අනාගාමිත්වය කියන්නේ වැහැරිච්ච විඥානයක් තියෙන. හැබැයි අනිත් පැත්තෙන් පාරිසුද්ධ චිත්තය නැගී එනවා. ඒක නිසා අවබෝධයට තේරුමට කිසි බාධාවක් නැහැ. විඥානේ තමයි අර විඥානේ නැමැති මේ මායාකාරී ස්වභාවය තමයි පිංගුදෙන තනිකර ඒක ටික ටික දිර දිරා යනවා. ඉතින් මේක තමයි කරන්න ඕනේ. ඔබ මේ ධර්මයේ මෙනෙහි කරන මාත්‍රයක් ගන්නේ. විඥානේ දිරනවා. පාරිසුද්ධ චිත්තය වැඩෙනවා. අරහත්ය කියලා කියන්නේ විඥානේ දෙකට කඩාගෙන වැහෙන්න ඉවරයි. ආපෞසරයක් විඥානේ නැගිටින්නේ නැහැ. විඥානේ මල පාරිසුද්ධ චිත්තේ විතරයි තියෙන්නේ. අන්න ඒක තමයි අරහත්ය කියලා කියන්නේ. ඉතින් මේක සඳහා තමයි මේ ධර්ම දේශනා කරන්නේ. එතකොට මේක පුළුවන් තරම් අවබෝධයට ගන්න, අවබෝධයට ගත්ත දේ වඩන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ පරම පිවිතුරුයි පිංගතුනි කවුරු මොනවා කිව්වා. එක එක අය එක එක જાතියෙන් කියයි Tamanට අවබෝධ වෙච්ච ප්‍රමාණයට. ඒ කාන්තේම මේ අත්බැවිදී නිවන් දකින්න පුළුවන්. ඉර හඳටත් වැඩියෙන් විශ්වාසයි. කිස් දෙකක් හිතන්න එපා. ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන්. ඔබ දිගින් දිගට මේ කටයුත්ත යෙදුනොත් ඔබට ඒ කාන්තේම ඒක කරගන්න පුළුවන්. කවදාක්වත් හිතන්න එපා මේක බෑ කියලා. දැන් සමහර අය කියනවා නිවන් දකින්න බෑ. සමහර අය කියනවා මාර්ගඵල වැහිලා. සමහර අය කියනවා දිව්‍ය ලෝකේ ඵලයල්ලා. එහෙදි නිවන් දැකහල. සමහර අය කියනවා ඔක්කොම කර අනාගාමීත්වයට යනකම් පුළුවන්. ආයි ඊට පස්සේ නම් බෑ. එහෙම ඒවත් කියනවා. ඉතින් කොයි බුදුහාඳුරයිලා කියපුවද දන්නේ නැහැ. කාගෙන් අහගෙන කියන ඒවද දන්නේ නැහැ. අනාගාමීත්වයට විතරයි එතනින් එහාට බෑ කියන එහෙම එකක් නැහැ. කොන්ද පණ නැත්තම් ඒක තමයි ප්‍රශ්නේ. කොන්ද පණ නැත්තම් මේක කරන්න බෑ. මේකට තමයි කොන්ද හොඳටම පණ දෙන්න ඕනේ. ගෑනු ගති තියෙනවා නම් මේක කරන්න බෑ. ගෑනු ගති කියන්නේ මොනවද? ඔබ දන්නවනේ ගෑනු ගති කියන්නේ මොකද්ද කියලා. ඉතින් ගෑනු ගති තියෙනවා නම් ගෑණියකට හෝ පිරිමියෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් ගෑනු ගතියෙන් නිවන් දකින්න යන්න බෑ. නිවන් දකින්න මොහොතේදී කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම උඹගේ ඇඟුඩින් ගල් රෝලක් අරයි යනවා. ඒ ගල් රෝල අරයි යන වෙලාවේදී උඹ නිවන් දකින්නවා කියලා. මම ලෑස්ති වෙන්න ඕනේ මේ වෙලාවේ. මම ලෑස්ති ඒකට. නිවන් ඒ ගල් රෝලක් අරයි යනවා කියන්නේ අන්තුෙන් අන්තුවට කඩදාසි කොලයක් බවට පත් වෙනවා තමන්. ඊළඟ තව කියනවා අන්තිම කෙස් ගහ උඩිනුත් මේක යනකම් යටිපතුල ඉඳලා උඹ මැරෙන්නේ නැහැ. උඹට ඒ වේදනාව විඳින්න වෙනවා. උඹ කැමතිද? ඒත් ඔව් කියන තත්ත්වේ ඉන්න ඕනේ. නිවන් දකින්න. එකයි කිව්වේ ගෑනු ගති තියන අයට කරන්න බෑ. අද ටිකක් කරනවා ඔය තාම දන්නම් බෑ. ඉතින් අමාරුයි දැන් පොඩ්ඩක් පාටි එකට එම ගිහිල්ලා ඉල්ල. ඈ ටීවී එක පොඩ්ඩක් බලලා ඉතුරු ටික කරනවා. ආදිවාසයෙන් එහෙම බෑ. වීරය වඩන්න පිරිස නැති නිසා පිංගතුනි අනාගාමිත්වයටවත් යන්නේ නැහැ කවුරුත්. ඒකයි ප්‍රශ්නේ. ඒකට හේතුව මේ ධර්මයේ වෙහිච්ච එකක් නෙමෙයි. හේතුව මොකද්ද? වීරය වඩන්න පිරිස නැහැ. මිනිසුන්ට වීරය නැහැ. හරි එක ගිහියෙක් කියන්නේ ඔබ දන්න. හැමෝටම ඇහුවොත් එහෙම උපාසකම්මල ලක්ෂයක් ඉන්න තැන පිච්චමල් පූජාවට ගිහිල්ලා ඇහුවොත් එහෙම නිවන් දකින්න කැමති අය අත උස්සන්න කියලා ඔක්කොම අතිස්සෙනවා. එහෙනම් මේ වීරිය වඩන්න කැමති අය අත උස්සන්න එක එක්කත් උස්ස ගන්න බෑ අත. ඒක තමයි විදිය. ඒක නිසා පින්වතුනි කිසිම අවස්ථාවක රැවටෙන්න එපා මාර්ගඵල වැහිලයි කියලා. මාර්ගඵල ලාභී උත්තමයෝ ඉන්නවා. සෝවාන් සකදාගාමි උත්තමයෝ අපි දන්න පිරිසුත් ඉන්නවා. දැන් මගෙන් අහන්න එපා කවුද කියලා. ඔබ අතරත් ඇති. එන ඊළඟ ඊළඟ අදියර තමයි පින්වතුනි අනාගාමී කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණා නම් ඊළඟ එක තමයි සකදාගාමී කියලා කියන්නේ. සකදාගාමී මේ මේ වුණාම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට ලෝකේ අතහැරෙනවා, තමන්ට මහා සුවයක් දැනෙනවා. ලෝක සත්‍යය කලහ කරගන්නවා, තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙනවා. ඒක නිසා ඇලීම් ගැටීම් දුරු වෙනවා. මේක හරි සරලයි. සත් අවුරුදු කෙනෙකුට සෝතාපන්න වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. රොකට් එකක් හදන්න මොන තරම් දේවල් දැනගෙන ඉන්න ඕනේද? සාමාන්‍ය මිනිස්සුන්ට රොකට් එකක් හදන්න බෑ. ඒක නිසා තමයි කොළවල ලියන්නේ ඒවා. නේද? බ්ලූ ප්‍රින්ට් කියලා ගන්න අපි. නේද? හැම එකක්ම කෑල්ලෙන් කෑල්ලට කෑල්ලෙන් කෑල්ලට තියනවා. මෙන්න මේ ඇනේ මෙතනට එන්න ඕනේ, මේ ඇනේ මෙතනට එන්න ඕනේ, ඒකට වොෂර් එක මේකේ ඉන්න ඕනේ ආදි වශයෙන් තියනවා. මිලියන් ගානක් ඔක්කොම මිනිස්සුන්ට පුළුවන් ද ඔක් කරන්න? ඒක නිසා තමයි කොළවල ලියලා ලොකු පොතක් දෙනවනේ. ඔබ වාහනයක් ගත්තාම ලොකු පොතක් හම්බ වෙනව නේද? ඒ පොතේ තියෙනවා මේ ලයිට් එක පත් වුණොත් මෙන්න මේකයි ඔකට හේතුව කියලා. නැතු මිනිහෙකුට පුළුවන් ද ඔක්කොම මතක තියාගෙන. අන්න ඒ වගේ ක්‍රමවේදයක් නෙමෙයි පිංගුතුනි මේ නිවන් දකින්නවා කියන්නේ. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. වෙන මොකුත්ම නෙමෙයි තියෙන්නේ. හරිම සරලයි. හරිම සරලව කිව්වොත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා කියන්නේ මේ ඔබගේ විඤ්ඤාණය මායාකාරය කියලා කිව්ව නේද? දැන් මම ඔබට එකින් එක ඔවා පෙන්වලා දෙන්න. ඉතින් පුළුවන් තරම් මේ දේවල් ග්‍රහණයට ගන්න. ග්‍රහණයට අරගෙන පින්වතුනි මේවට අහු වෙන්න එපා. අවබෝධයට ආපු ගමන් ඉර පෑවුවා වගේ තමයි. ඉර පායපු ගමන් පිණි බින්දුව කොහෙ ගියාද නැහැ. මෙච්චර කල් මුලාවි හිටියනම් ටක් ගාලා එතනින් අයින් වෙනවා. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මුණ නොගැසෙන්න වෙන්නේ. තව තවත් මේක යන්නේක මිසක් වෙන දෙයක් නෙමෙයි. එනං කවුරු හරි කෙනෙකුට හේතුඵල මේ හේතු වාසනාව තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කාන්තෙන් මේ ධර්මයේ දෙන්න කියන්නේ ඒකයි. හේතු වාසනාව තියනවා කියන්නේ හොඳට වේදිච්ච දර කොටයක් වගේ. ධර්මයේ පෙන්නපු ගමන් ගිනි ගන්නවා බොස් ගාලා. දැවිල ඉවරයි. ආය යහන්න දෙයක් නැහැ. ඉතුරු වෙන්නේ කිසි දෙයක්. මම ඔබට කියලා දෙන්න. මම නෙමේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබට කියලා දෙනවා විඥානය කියන්නේ මායාකාරයක්. ඔය විඥානය කියන මායාකාරයක් කියන්නේ හේතු තමයි පින්වතුනි. ඒ පෙන්නන මායාව. ඔතන ඔය විඥානයේ මායාකාරයේ කිව්වට පස්සේ ඔය මායාවට චක්කු විඤ්ඤාණය ගන්න යන්න එපා. ඔය මායාකාරය චක්කු විඤ්ඤාණය නෙමෙයි. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි ඝට්ටනේ වෙනකොට ඒකට මේ අහුවෙලා එන එකෙක් විතරයි. ඊට වඩා මහ දරුණු හාදයක් ඉන්නවා පිංගතුනේ ඇතුලේ. එයාට තමයි කියන්නේ මනෝ විඤ්ඤාණය කියලා. මේ මනෝ විඤ්ඤාණය තමයි පිංගතුනේ පුළුවන් තරම් නාම රූප කියන ඒවා ඇසුරු කරගෙන ඉන්න කෙනා. නාම රූප කියලා කිව්වේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔබ අතීතයත් තිස්සේ රැස් කරගත්ත යම්කිසි නාම රූප ධර්මයක් තියෙනවනම් ඒ අපි මලු පහක් ගැන කතා කළානේ. ඔය මලු පහට දාගෙන ඔය මලු පහ ඇසුරු කරගෙන ඉන්න අර මනෝ විඥානය කියන කෙනා. චක්කු විඥානයේ පහළ වීම කියලා කියන්නේ පිංගුතුනේ විපාකයක්. ඒක කර්මයක් නෙමෙයි. ඒක විපාකයක්. ඒක කොහොම කළත් තියෙනවා. ඔබගේ ඇස් දෙක පොට්ට වෙලා නැත්තම් ඇස් දෙක බොහොම හොඳට තියෙනවනම් ඇස් දෙක ඉස්සරහට රූපයක් ආපු ගමන් චක්කු විඤ්ඤාණය කියන එක බහිනවා ඒකේ. ඔබට පණ තියෙනවනම්. එහෙනම් ඒක නවත්තන්න බෑ කාටවත්. ඒකේ ආයි විශේෂත්වයක් නැහැ. ෆෝන් එකක් ඉස්සරහට ඇස් දෙක ගෙනිච්චාම ෆෝන් එකයි ඇහැයි ගැටෙනකොට ඒක චක්කු විඤ්ඤාණය බහැලා ෆෝන් එක ඔබට පේනවා. රහතන් වහන්සේටත් ෆෝන් එක මිසක් රහතන් වහන්සේට වීදුරු කැලි ටිකක් පේනව නෙමෙයි. උන්වහන්සේටත් ෆෝන් එක ඒ විදිහටම පේනවා. එහෙනම් චක්කු විඤ්ඤාණය වෙනසක් නැහැ. මෙතන ඉන්නවා පිංගුතුනි වෙනස්කමක් තියෙන එකේ. අන්න ඒකට තමයි මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ. මෙයා කරන දේ මම ඔබට පැහැදිලි කරන්න. අන්න එතකොට ඔබට තේරෙයි මේ විඤ්ඤාණය නැමැති මායාකාරයා විසින් මේ ලෝකේ සාරයි කියලා පෙන්න නැහැටි. නැත්තම් මේ කාමය කියන එක හරි ශ්‍රේෂ්ඨයි කියලා පෙන්න නැහැටි. මේ දේවල් හොඳට අවබෝධයට ගන්න. දැන් අපි හිතමු මෙන්න මෙහෙම කාරණාවක්. අපි හිතමු යම් පුරුෂයෙකුට. ඒ පුරුෂයා කැමැතිම ස්ත්‍රියාවක් ඉන්නවා. මේ ස්ත්‍රියාවත් එක්ක මේ පුරුෂයා යම්කිසි ආලවන්තකමක් පවත්වගෙන යනවා කියලා හිතන්න. මේ තුලින් මේ පුරුෂයා වින්දනයක් විඳිනවා. මෙහෙම මේ ස්ත්‍රියාව පාවිච්චි කරන පර්ෆියුම් එකක් තියෙනවා. සුවඳ විලවුම් වර්ගයක් තියෙනවා. එතකොට මේ පුද්ගලයාට නිතර මේ සුවඳ විලවුම් වර්ගයේ ඒ ස්ත්‍රියාවගෙන් එනවා. ওই ස්ත්‍රියාවගෙන් ওই එන සුවඳ විලවුම් ටික ඔබේ සුවඳ, ඒ පහස, ඒ හඬ, ඒ රූප, ඒ හැම එකක්ම මෙයා මොකද කරන්නේ? ඒ අසුරු නිසුරු කරන හැම වෙලාවකම මේව අරගෙන අරගෙන කොහේ දාගන්නවද? අර මළු වලට දාගෙන ඉන්නේ. මේ මිනිස්සයා දවසක් ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඇස් දෙක පියාගෙන ඉන්නකොට පින්වතුනි මෙයාගේ යාළුවෙක් රෙදි කෑල්ලකට අර ගෑනු කෙනාගේ පර්ෆියුම් එක ගහලා හිමීට මේ මිනිස්සයාගේ ළඟට අරගෙන එනවා. මේ මනුස්සයාගේ ළඟට හිමීට මේ රෙදි කෑල්ල අරගෙන එනකොට මේ මනුස්සයා ගාව ඉන්නවා පින්වතුනි මේ ලෝකේ අති දක්ෂම විද්‍යාකාරයා. ඒ තමයි ඔය කියපු විඥානේ. අරක අරන් එනකොට මේ සුවඳ ඇතුළට එනකොට පින්වතුනි මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? මෙයා පටගාල හදනව අර කාන්තාව ඇතුලේ. වෙන්නේ නේද? අර සුවඳ එකයි ආවේ. සුවඳ ආවේ. ඒ සුවඳ එනකොට මොකද වෙන්නේ? ඒ සුවඳ ඇතුළට ආපු ගමන් අර විඥානයේ නැමැති මායාකාරයා පින්වතුනි හොඳ පිම්ම පැනලා පයින්ව කොහටද? අර නාම රූප ගොඩට. නාම රූප මලු ටිකක් තියෙනවනේ. දැන් දී මතක දන්නේ ඔබට ලංකාවේදී ඔය මේ ජල ක්‍රීඩා කරනකොට දීයට මොනව හරි එකක් හංගනවා. කවුරු හරි ගිහිල්ලා. හංගලා අනිත් අයට කියනවා හොයන්න කියලා. රයිතයි මොකද කියන්නේ? ඕක පීර පීර පීර පීර යනවා දී යටින්නේ. අන්න ඒ වගේ මොකද කරන්නේ? මේ මනෝවිඤ්ඤාණය පිංගුදෙනි ජොග්ගාල පයින්වර මලු පහට. ගිහිල්ලා පීරලා පීරලා පීරලා පීරලා පීරලා අදාලේ ඔක්කොම අරගෙන ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා මොකද කරන්නේ? ගාන්ට එක සකස් කරනවා. දැන් මේ කවුද ඉන්නේ? දැන් මේ මනේ හැදිලා තියෙන්නේ කවුද? අර ස්ත්‍රියව. ඒ ස්ත්‍රියව විතරක් නෙමෙයි. ඒ ස්ත්‍රියවගේ රූපේ අරගත් අරකෙක්. දැන් මොනවද ආවේ? ස්ත්‍රියව ආවද? නේ යථාර්ථය මොකද්ද? රෙදි කෑල්ලක් ආවේ. ඒ රෙදි කෑල්ලක තියෙන සුවඳක්. ඒ සුවඳ විතරයි පිංගතුණි ඇතුළට ආවේ. හැබැයි ඒ සුවඳ පාවිච්චි කරගෙන මේ මායාකාරී විඥානයේ විසින් මොනවද හදන්නේ දැන්? අර කාන්තාවගේ රූපේ හැදුවා. ඇයි ඇතුළේ තිබුණනේ ටංගල ගත්තා. අරගෙන හැදුවා. ඊළඟට ඒ වේදන, ඒ එයාට දැනෙච්ච දේවල් මේ කාන්තාවත් එක්ක ඉන්නකොට ඒවත් නගාගත්තා. සංඥාවල් මේ කාන්තාවගේ අහවල් එක ආදී වශයෙන් දේවල් ඔක්කොම හදාගත්තා. ඊළඟට සංඛාරේ ඔස්සේ සංඛාර වඩාගත්. නැත්නම් වඩපු සංඛාර දීපත් කරගත්තා. ඒ කරපු කර්තව්‍යයන් කරන දීපත් කළා. මනෝ වශයෙන් හිතපුවා. ඊළඟට වචන වශයෙන් කියපුවා. ඊළඟට කාය වශයෙන් කරපුවා. ඔය ඔක්කොමත් ගත්තා ඇතුළට. ඒ විඥානත් අරගෙන පිංගුතුනි දැන් මොකද කරන්නේ? දැන් මෙයා ඔන්න බලන්න හදපු මායාව. දැන් මෙයා මායාවක් හැදුවේ ඇත්තටම. දැන් ඇත්ත ඒකද? ඔන්න විඥානයේ හැටි. විඥානය කියන්නේ ඔන්න ඔහොම එකේ. විඥානය කියන්නේ පින්වදින ඔබගේ පරම හතුරා. ඔබ කියනවා අර මිනිස්සයා මාව රැවට්ටුවා කියලා. ඒ මිනිස්සයා ඔබව රැවට්ටුවේ එකපාරයි. විඥානය ඔබව අනාදිමත් සංසාරෙක ඉඳලා රවට්ටනවා. මේක තමයි යථාර්ථය. මේක තමයි කාමය. වෙන මොකද්ද කාමය කියන්නේ? කාමයේ කියලා කියන්නේ ඔන්න විඤ්ඤාණේ හදලා දෙන මායාව. වෙන මොකුත් නෙමෙයි කාමයේ කියලා කියන්නේ. ඉතින් ඔයක අවබෝධ කරගත්තා නම් පිටින් මොන කාමයක්ද? අර සුවඳ එනකොට සුවඳක් විදිහට දැනගන්න ඕනේ. අන්න එතන ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අර සුවඳ එනකොට ඔබට දැනෙන්න ඕනේ මොකක් විදිහටද? ඒක සුවඳක්. හැබැයි ඒ සුවඳ එනකොට ගඳ කියවොත් එහෙම මොකද්ද? මුල ඒ ඉතින් පිස්සුව හැදිලා ඒ. ඇයි? ඉන්ද්‍රිය අනිත් පැත්ත ගහලා සුවඳ ගඳ වෙනවද? ඒ සුවඳ අඳුන ගන්නවා. හරි, අපි හිතමු මොකක් හරි ඒ නැමැති සුවඳ විලුම් වර්ගය. ඒන අමතරව එකක් බැස්සොත් මොකද වෙන්නේ? ඊට අමතරව දෙයක් අඳුනගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද? අර මායාවනේ. විඥානයේ විසින් පෙන්වන මායාවනේ. ඉතින් ওই විඥානයේ මායාකාරී කියලා සාස්ත්‍රණ වහන්සේ කියපු එක අහන්න දෙයක් තියෙනවද බලන්න? මේ ලෝකේ ওই තරම් මායාකාරී කිනවද තවත්? විඥාන පත්‍යා නාම රූපං කියලා කිව්වේ ඒකයි. විඥානයේ විඥාන පත්‍යා නාම රූපං කිව්ව මොකද? විඥානයේ හටගත්තට පස්සේ ඒ හටගත්ත විඥාණයෙන් හොයනව මොනවද? ඒවට අදාළ නාම රූප ඔක්කොම හොයලා හදලා ගන්නවා. ඒක තමයි කරන ක්‍රමවේදය මෙයා. ඕක ඕනේ මෙහෙකට ඇප්ලයි කරලා බලන්න. ඔබට හොඳට තේරෙයි මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය. යම් තැනක කාමය කියලා දෙයක් තියෙනවා නම් පින්වදින කාමය කිව්වේ ඔන්න ඕකට, වෙන මොකටවත් නෙමෙයි. විඤ්ඤාණය විසින් හදලා දෙන දේ. දැන් අපි මහත්යෙක දවසක් කතා කරද්දී මේ මහත්යත් කිව්වා එක ක්‍රමයක්. ඒ මහත්යට තේරිච්ච විදිය. දැන් උදාහරණයක් විදියට ගන්න කුකුල් මස්. කවුරු හරි කෙනෙක් ඔබට කියනවා. නැත්නම් මම ඔබට කියනවා. කුකුල් මස් කමුද? ඔබ පැනපු ගමන් හා කියනවා. එතන කුකුල් මස් කමුද කියන එක දැන් ඔබට කොහෙන්ද ආවේ? මං සුවඳක් නෙමෙයි දුන්නේ. මම මොකද දුන්නේ? ශබ්දයක් මන් දුන්නේ. ඔන්න බලන්න මේ මායාකාරී තුට්ටු දෙකේ විඤ්ඤාණය කරන වැඩ. කුකුල් මස් කමුද කියලා අහනකොට ඔබ හා කිව්වේ කොහොමද? දැක්කද මේ පුදුම විදිහට සිංහදෙනි අපිව මුලාවේ දාන කෙනෙක් මේ විඤ්ඤාණය කියන්නේ. මේක ඔබ අවබෝධ කළේ නැත්නම් පිටුදෙනි මේ මේ ලෝකේ ඉන්න අනිත් පිස්සුගොඩට තවත් එක පිස්සෙක් එකතු වුණා වගේ වෙනවා. මේක වහවහ අවබෝධ කරගන්න නැත්නම් නම් මහා අපරාධයක්. අර පිස්සු රැළට මේ පිස්සු හැදිලා හැදිලා හැදිලා මැරලා ගිහිල්ලා තවත් පිස්සු හැදි හැදි යනවා. වෙන මොකුත් නෙමෙයි වෙන්නේ. දැන් මම ඔබට මේ කිව්වේ කුකුල් මස් කමුද කියලා. එතකොට ඔබට ආවේ ශබ්දයක්. දැන් ඔය ශබ්දෙන් ඔබ හා කියන්න පවා ඔළුව හොල්ලන්න, කට අරින්න, දිව එහෙ මෙහෙ වද්දන්න, ඊළඟට හා කමු කියලා ඒක හදන්න ඇතුලේ ඔබ මනෝ සංකාර කළා, වචී සංකාර කළා. දැන් ඉස්සරහට මේවා කතා කරනවා. කාය සංකාර කළා. නැත්තම් ඔළුව හොල්ලන්න බෑනේ කාය සංකාරයක් කරන්න. ඒ ඔක්කොම කරලා ඉවර වෙලා හා කිව්වා. ඒ ඔක්කොම හා කිව්වලා ඊට පස්සේ මං ඔන්න අරන් එනවා ප්ලේට් එක. දැන් මොනවද? අමු කුකුල් මස්. උයල එහෙම මොකුත් නැහැ. මේ කුකුලෙක් හතරට කපහට කපලා අරන් එනවා ඔබට දෙන්න. ඇයි? මං කිව්වේ මොකක්ද? මං ඔබට කිව්වේ මොකක්ද? කුකුල් මස් කමුද? දැන් ඔබ හා කියලා ලෑස්ති වුණා. දැන් බඩට ඔක්කොම ඇසිඩ් ටිකත් ඇවිල්ලා, දැන් බඩ පොඩ්ඩක් ගොරගොරත් ගානවා. දැන් මේ ප්ලේට් එක ගේනකම් බලන් ඉන්නවා. ආවේ මොකක්ද? ඉතින් මම කිව්වේ කුකුල් මස් කමුද කියලා මං ඇහුවේ. ඉතින් කුකුල් මස් මේ තියෙනවා. එහෙනම් මං ගෙනාවේ දැන් අමු කුකුල් මස් ගෙනාවා. දැන් කනවද ඔබ මේක? නෑ. එහෙනම් දැන් ඔබට අර ඔක්කොම ටික කෙරෙව්වේ මමද? දැන් ඔබ මාත් එක තරහ වෙලා හරියනවා. මොනවද අනේ ඔය රවට්ටන්නේ? එහෙම කරන්න එපා. අපිට ඇයි රවට්ටන්නේ? ඔය කන්න කන කෑමට එහෙම කරන්නත් හොඳ නෑ. ආදිවාසීන් දේවල් මිනිස්සු කියන්නේ නේද? ඈ? දැන් මමද රවට්ටේ? දැන් කවුද ඔබ රවට්ටේ? දැන් මොකද උනේ බලන්න ඔය මනස ඇතුලේ. ඔය බලන්න මේ මේක හරි තුට්ටු දෙකේ වැඩක්. මේ මිනිස්සුන්ව නිකන් අර මිනිස්සුන්ගේ භාෂාවෙන් කියනවා නම් මිනිස්සුන්ව කඩේ යවනවා. නේද? නැති දේවල් ඇති කරවල පෙන්නලා. මිනිස්සුන්ව පුදුම මුලාවකට පත් කරනවා, පුදුම විඩාවකට පත් කරනවා, පුදුම විනාශයකට පත් කරනවා. මිනිස්සු ගුටි ගුටි ගහ ගන්නවා, එන කොටා ගන්නවා, එකාට එකාට බැන ගන්නවා, මරා ගන්නවා, හොරකම් කරනවා. ඔය දස අකුසලයට හේතුව මොකද්ද? ඔය තුට්ටු දෙකේ විඥානේ, ඌ පෙන්නන මායාවල්. මෙන්න මේවා හොඳට අඳුර ගන්න පිළිදෙන මෙන්න මේවා තමයි ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. දිව්‍ය ලෝකෙට යන මඟ නෙමෙයි. ක්‍රිස්තියානි ධර්මයේ තියෙන දිව්‍ය ලෝකෙට යන මඟ නෝ. මේවා දැන් දේව දැකලවත් නැහැ නේ ක්‍රිස්තියානි කියන පිරිස. මම ඒකට එන්න. ඒකට එන්න. දැන් මොකද්ද උනේ? දැන් මම ඔබට කිව්වා කුකුල් මස් ගැන. මේ කුකුල් මස් කමුද කියලා කියපු ගමන් ඔබ මොකද කරේ? දැන් ඔබගේ හිතේ මොකක්ද ආවේ? කුකුල් මස් කමුද කියන එක පින්වතුනි මේ කනට ආවා. මොන මම පෙන්වන්නම් දැන් පටිච්ච සමුප්පාද චක්‍රය යන හැටි. මෙන්න මේවා තමයි ටිකක් අමාරු. නමුත් අහලා අහලා අහලා අහලා තේරුම් ගන්න. පටිච්ච සමුප්පාදයේ අවබෝධ වුණා නම් ඔබ සෝතාපන්නයි පින්වතුනි. එතනින් එහාටයි බය වෙන්න දෙයක් නැහැ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ අසුචි වලින් ඔළුව උස්සගත්ත විතරයි. ඕකෙන් ගොඩට එන්න ඉස්සෙල්ලා. ගොඩට ආවා කියන්නේ අනාගාමී. ඒත් අසුචි පෙරාගෙන තාම ඉන්නේ. එහෙනම් නාල සබංගාගෙන සුද්ධ වෙන එක තමයි අරහත් වුණා කියලා කියන්නේ. මේක නවත්තන්න එපා මග. මේක කළා ඉවරයක් කළා දාගන්න. නැත්තම් මේ තව දුරටත් ගිහිල්ලා අර මේ සුද්ධාවාසෙත් ලඟින් ඉන්නෙපෙ. නේද? මෙච්චර දුකක් නැහැ තමයි. නැවත ඉත හුස්ම ගන්න එකත් දුකක් නේ පිංගුදෙනි. හොඳ වෙලාවට ඒක දැනෙන්නේ නැහැ හුස්ම ගන්නවා කියලා. නමුත් ඔබ දන්නේ නැහැ හුස්ම ගැනීම කියන්නේ කාය සංකාරයක්. වෛද්‍යවරු කියලා දිනවනේ ඉත එහෙම එකක් නෙමෙයි කියලා. ඒක නිසා හතුරින් ඉන්නවා. හුස්ම ගන්නත් කාය සංකාර වඩන්න ඕනේ. ඒ ඔක්කොම කතා කරගෙන යන් අද වෙලාව තියෙන ප්‍රමාණයට කතා කරමු. අර දේ කියනකොට කුකුල් මාස් කමුද කියලා කියනකොට කනයි ශබ්දයයි එකතු වෙලා ඒකට සෝත විඥානේ වැහැලා ඕක මනේ ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වෙලා ඉවර වෙලා ඒකේ ඒ යම් වේදනා මාත්‍රයක් තුලින් දැන් ඔන්න දැන් Tamanට අවබෝධයට ආවා මේ කුකුල් මාස් කතාව. ඒක එතනින් ගිහිල්ලා මේක ආහම දැන් මේකට උත්තරයක් දෙන්න ඕනේ. දැන් මේකට පිංගුදිනේ ඔන්න මේ පරිත සමුප්පාද චක්‍රයේ ගිහිල්ලා ඔන්න අලුත් එකක් අරහින් පටන් ගන්නවා. ඒ පටන් ගන්නව කොහොමද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් පටන් අරගෙන මේකට සංඛාරයක් වඩනවා. ඒ සංඛාර දැන් සංඛාර જાති කිහිපයක් ඔතන වැඩෙනවා. මම එකින් එක කියන්න බෑ. හරි? එතකොට සංඛාර જાති කිහිපයක් ඉතින් වැඩන ඔළුවේ හෙල්ලිලා ඈ කට හා කියලා ඔක්කොම කළා. හරි. දැන් ඔය ටික කරගන්න කලින් මොකද උනේ? ඔය ඔක්කොම කරගන්න කලින් එක දෙයක් වුණා. ඒ තමයි මොකද අර හඬ ඇවිදිල්ල ඒ පටිච්ච සමුප්පාද චක්‍රය ඉවර වෙනකොට පිංගුතුනි අලුතෙන් පටිච්ච සමුප්පාද චක්‍රයක් පටන් අරගෙන ඔන්න මේ සංකාරයක් සංකාරය හැදුව විඥානයක්. ඒ විඥානය දැන් තනි කර මායාකාරයක්. මේ විඥානය මොකද කළේ? අර අර හඬෙන් අඳුරගත්ත දෙයක් තියෙනවානේ. මොකද ස්පර්ශ වෙච්ච ගමන් වෙන තව එකක් තියෙනවා. වේදනාවක් හට ගන්නවා. ඒ කියන්නේ වීමක් දැනෙනවා. වේදනාවක් කියනකොට වැරදියට ගන්න යන්න එපා රිදුණා කියලා. වේදනා කියන්නේ රිදෙනවට නෙමෙයි. ඒවට කියන්නේ දුක්ඛ වේදනා කියලා. රිදෙනවට. වේදනා කියලා කියන්නේ පිටින් යමක් වෙච්ච බව දැනුණා. මේ දැනගත්තා. එතකොට දැන් මේක දැනෙනවා. ඒ වගේම පිංගතනි ස්පර්ශයෙන් තව එකක් වෙනවා. ස්පර්ශයෙන් වෙන අනිත් එක තමයි මොකද්ද? සංඥා. ඒ සංඥා වෙනුත් දැන් දෙකක් ගත්ත ඇතුළට. මොනවද? කුකුල් මාස්. මේක අරගෙන ඉස්සරහට ගිහිල්ලා ඔන්න දැන් අතනින් විඥාණය හදාගත්ත ගමන් අලුත් චක්‍රේ. විඥාණය මොකද කරන්නේ? බහගත්ත මොකේද? අර නාම රූප පොඩි. දැන් පිංගතනි ඉතින් ඔබ මේ ලන්ඩනේටත් ඇවිදින්න විවිධාකාරයේ රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා තියෙනවා. ඔය රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා ඔබ බඩට විතරක් නෙමෙයි කෑවේ. ඔබ බඩටත් කෑවා තමයි. බඩට කන ගමන් කොහෙටද කෑවේ? අර මලු පහටත් කෑවා. චිකන් ටික්කා කියයි, චිකන් කුරුමා කියයි ආදි වශයෙන් මේ මම හිතන්නේ දැන් ඔය කුකුලව එක 100 වතාවකට හදන්න පුළුවන්, 1000 වතාවර හදන්න පුළුවන් වැඩපිළිවෙලක් මිනිස්සයා විසින් ක්‍රියාත්මක කරගෙන තියෙනවා. ඒ හැම જાතියෙම කාලා. දැන් ඒ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මෙයාගේ හොඳේ තියෙන්නේ පිංගුතනි මෙයා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොයාගෙන ඉන්නේ මොනවද? ආයි හොඳ මේක තමයි හොයාගෙන ඉන්නේ. මරණාසන්න චිත්ත වීතියත් ඔය වගේ තමයි. හොඳ මේක තමයි ගිහිල්ලා හොයාගෙන ඉන්නේ. හොඳට හොඳට ආසාවෙන් කරගත්ත එක තමයි හොයාගෙන ඉන්නේ. ඊට පස්සේ පිං කෝටියක් කරලත් වැඩක් නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. මහා අසද්දුස දානේ දීපු කෝසල මල්ලිකාව අපායට යන්න හේතුවත් ඒකයි. යම් දෙයක් දැඩි ලෙස උපාදාන කරගත්ත නම් අර රූප වේදනා සංඥා සංඛාර විඥාන ගොඩේ ඒකයි රමණේ කරන්න දෙයක් නැහැ පිංගතුනි. කරපු වැරද්දක් හරි කමන්නේ. ඒක උපාදාන කරගත්ත නම් දැඩි ලෙස ඒකට ඇදිලා ගියා නම් ඒකයි උපාදානය කියලා කියන්නේ ආසාවෙන් අල්ලගත්තා කියන එකවත් නෙමෙයි. ආසන්නයට ඇදිලා ගියාට තමයි උපාදාන වුණා කියලා කියන්නේ. ඒකටම ආසන්නේ ඇදිලා හිටියා නම් ඒක තමයි ඉතින් ගිහිල්ලා මෙයා හොයාගෙන ඉන්නේ. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් දැන් අර අර රෙස්ටුරන්ට් 100කින් කෑවනම් ඒ රෙස්ටුරන්ට් 100ෙන් එක රෙස්ටුරන්ට් එකකට ඔබ දැඩිව කැමැත්තෙන් නිතර යනවනම් ඒ කෑම නම් හරි කැමති චෙෆ් එහෙම අරු කරන්න එපා. ඈ ගිහිල්ලා කියලාත් එනවා මිනිස්සු. ඈ ඒ චෙෆ් නම් නියමයි. ඈ යාම අරු කරන්න එපා. අපි එනවා හැමදාම. අතිගන සැලක් අපි කාලේ යනවා. ඇයි ඒ? මොකද හේතුව? මේ විඥානේ තමයි ඒවත් කියන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අර අර ඒකට බැහැලා ඒක තුන පීරලා ගිහිල්ලා අර ආස මේක අරගෙන ගොඩට එනවා. ඔන්න දැන් ආස මේක තියාගෙන තමයි ඉන්නේ. දැන් මේ විඥානේ නැමැති මායාකාරය වෙන්නේ මොකද්ද? දැන් මේ ඔබට මම කුකුල්මස් කියලා කියන වචන ඇහෙන මාත්‍රයට මේ මේව පිංගුතේ පැයකට පස්සේ වෙන ඒවා නෙමෙයි. මම තාම කියලා ඉවරත් නැහැ. කුකුල්මස් කියලා කියනකොට ඌ හදලා ඉවරයි ඒක. මං කමුද කියලා අහනකොට ඒක ඇහෙන්නත් කලින් ඒක ඔක්කොම හදලා ඉවරයි. ඒ ඇහෙන පරක් වුණා. ඒ හා කියන්නේ පිංගුතුනි අර අර ඔක්කොම හිතේ අර හදලා ඉවර වෙලා. නැත්තම් හදේනේ ඉතින් මම දෙන කුකුල්මස් කන්න පුළුවන්ද මිනිහෙකුට? හදේකට හැරෙන්න නේද? මොකද උයපුවා නෙමෙයිනේ මම මේ දෙන්න හදන්නේ. එහෙනම් දැන් විඥානේ මේක හදාගත්තා. හදාගෙන ඉවර වෙලා දැන් මොකද කරන්නේ? දැන් මේ හදාගත්ත එක පිංගුතුනි ඊළඟට ඔන්න අර නාම ඔන්න හොඳට බලන්න මේවා. විඥාන පත්‍ය නාම රූපං. දැන් මොකද කරන්නේ? විඥානය කියන්නේ තව විදිහට ගත්තොත් එහෙම පිංගුතුනි උණු උණුවේ හැදිච්ච බනිසක් වගේ. උණු උණුවේ හැදිච්ච බනිස දානවා සීනි ගොඩට. මොකටද? හොඳට ඒකේ සීනි තැවරෙන්න. අන්න වගේ තමයි පෑන්න. එහෙම නැත්තම් හදපු බිස්කට් එක දානවා මේ චොක්ලට් දියරේට. දැන් මම මොකද වෙන්නේ? ඒකේ හොඳට චොක්ලට් ටික තැවරිලා තමයි එන්නේ. දැන් චොක්ලට් බිස්කට්. විඥානයේ ස්වභාවයේ ඉතින් ඇලෙන ගති. ඒක නිසා පැනපු ගම මොකද වෙන්නේ? අර අදාළ ටික ඔක්කොම ඒකේ ඇලිලා එනවා උඩට. දැන් ඉතින් මේ අමුතු එක්කෙනෙක් ඉන්නේ. මෙන්න මේ ආපු එක්කෙනා ඊළඟට මොකද කරන්නේ? මේ නාම රූප පත්‍ය සලායතන. දැන් මොකද කරන්නේ? අර ආයතන අර අගේට හිටපු අර 6. මුංගෙන් කිසි කරදර නැතුව පැත්ත කරලා හිටියා. දැන් මොකද කරන්නේ? දැන් එක එක විවෘත කරනවා. කොහ බලපන්. සූදක් එහෙම එනවද බලපන්. ගාල මෙහෙන් අදිනවා. මේක ඇරලා බලනවා. නෑනේ ඇත්ත ගන්න බලම කෝ පේනවද බලන්න මේ යන ක්‍රම වේදේ මේ ඔක්කොම ඇර ඇර බලනවා මේවා මේවා මේවා බල මේවා යොදව ගන්නවා එයාගේ වහල් සේවයට අන්න ඒවට තමයි පිංගුතුනි ආයතන කියන්නේ නැත්නම් ඒවා ඉන්ද්‍රියන් මේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක් එයත් එක්ක එහෙම රණ්ඩු වෙලා වැඩක් නැහැ මේ ඇහැ තමයි ඔක්කොම කරන්නේ කියලා ඇහැ ගලවලා දාලා වැඩක් නැහැ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක් ඒ ඉන්ද්‍රිය ආයතන බවට පත් කරගන්න ක්‍රමවේදය තමයි මේ කිව්වේ දැන් එයාට ඕනේ මොකද්ද අර ටික දැන් හොඳට බලා ගන්න ඔය හැරි අඳුරගෙන දැන් මේක කරගන්න තමයි ඕනේ එතකොට දැන් මම මොකද කරන්නේ දැන් මම අරගෙන එනවා ප්ලේට් එක ප්ලේට් එක අරගෙන එනකොට මොකද කරන්නේ මේක අරිනව ඇහැ සංඛාර ලක්ෂ ගානක් කළා ඔය ඇහැ අරින්නේ ඒවත් මම පෙන්නලා දෙන්නම් ධ්‍යාන සමාධි කියන ඒවා මොනතරම් සැහැල්ලු දේවල්ද කියලා ඔබට තේරෙයි මේ කාමසුවේට වඩා ධ්‍යානසුවේ කියන එක මොනතරම් සාන්තද ප්‍රණීතද කියලා ඔබට තේරෙයි ඒ ඔක්කොටම වඩා නිවන්සුවේ කියන එක මොනතරම් සාන්තද ප්‍රණීතද කියලා ඊට පස්සේ තේරෙයි කාමසුවේ සුවයි කියලානේ හිතාගෙන ඉන්නේ. සංඛාර ලක්ෂ ගානක් කරලා ඔන්න ඇත්තේ ගරිනවා. අරිනකොටම පේන්නේ මොකද්ද? අමු. යකෝ. ඔන්න ගැටෙනවා. ඇයි ඇයි දැන් ගැටෙන්නේ? ඇයි දැන් ගැටෙන්නේ? ඉතින් ඌ හදුපේ කා නෙමෙයිනේ දැන් මේ ඉන්නේ. අන්න ඒකයි ගැටෙන්නේ. ඉතින් පින්වතුනි මං ඔක අරන් එනකන් හිටියනම් ඉවරයි නෝක හදන්න නැතුව. නේද? මං අරන් එනකන් හිටියනම් ඉවරයි නේ. ඉතින් එයාම හදාගෙන ඉවර වෙනවා. එයා මේක දැක්කහම දැන් මට බයිනවා සාධාරණද නැහැ ඉතින් ඕක නෙමෙයිද මේකද ඔබේ ජීවිතේ මෙච්චර කල් වුණේ රාමේ ඉදිරියට වෙන්නේ විඥානේ නැමැති මායාකාරය එයා ගාව තියෙන ඔක්කොම ටික හදලා ඉවර වෙලා ගාන්ට වෙන්නලා දෙනවා දැන් අපි හිතමු තව එකක් වෙනවා මම ඔබට කියනවා වෙන කෑම જાතියක් ඔබ ජීවිතේට අහලවත් නැහැ. මොකක් හරි කෑම జాතියක් ගැන හිතන්න නමක් කියන නික. අවිල් නරිපනා. නරිපනා කියලා කෑම జాතියක් තියෙනවා. මං අහනවා නරිපනා කමුද? දැන් අසහනයක් හැදෙනවා. නරිපනා කමුද කියලා ඇහුවාම දැන් හැදෙන්නේ අසහනයක්. මොකද්ද? මොකද්ද ඒ අසහනේ? දැනගන්න. මොකද්ද නරිපනා? ඇයි දැන් මේ අසහනේ හැදෙන්නේ? අර විඥානයේ බහින වර්ගේ බහලා හොයනවා හොයනවා හොයනවා හොයනවා හම්බ වෙන්නේ නැහැ මොකුත්. ඊට පස්සේ නම් දැන් මොකද්ද වෙන්න ඕනේ? මේකේ පැවැත්මක් තියෙන්නත් එපා. නැත්නම් ඔය හිත් පරම්පරාව උතින් නතර වෙනවනේ. එහෙනම් පැවැත්ම හදාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? කොහොම හරි හොයලා අර කැදුලට දාගන්න ඕනේ. ඒ කෑමක්ද කියලා අහනවා. නරිපනා කිව්වේ කෑමක්ද? එකක් ගත්තටක් ගාලා කෑමක්ද? අරය ඔව් කිව්වනේ. අන්න ගත්තා නරිපනා ගැහුවා බෝඩ් එක දාගත්තා සංඥා මල්ලට. මොන වගේද? ඉන්න ඉන්න ඉතින් ගේන්න. මං අහන්නේ මේ මොන වගේද ඒක? ඈ? මොකද අර ගේන්නත් ඉස්සෙල්ලා කොහොම මේ අසහනේද? තින්ගතුනේ දැනගන්න අඳුනගන්න අසහනයක් තියෙන්නේ ඔන්න ඕක හින්දා. දැන් දන්න දෙයක් දැනගන්න අඳුනගන්න අසහනයක් තියෙනවද කාටවත්? මේ ඔබගේ හොඳටම දන්නේ යාළුවා. මේ මන්ද විනාඩි පහකින් එනවා ඈ. ඔයන් ලැස්තිලා ඉන්න. හරි? එතකොට දැන් ඔබ මග බලාගෙන ඉනවද මොන වගේ දන්නේ යන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ හොඳට මේ මිස් වෙයි දන්නේ යන්නේ. එහෙම බලන්නේ නැහැ. ඇයි? මොකද හේතුව අසහනයක් නැහැ. ඇයි ඒ? එයා කතා කරනකොටම අරය හදනවා. මේ ඔක්කොම හදනවා ඇතුලේ හදලා ඔක්කොම කළා හරි එයා මතු කරලා දීලා තියෙන්නේ. හැබැයි දන්නේ නැත්තම් මොකද වෙන්නේ? මහා අසහනයකින් පෙළෙනවා. ඒක තමයි තින්ගතුනේ මේ සංඥා වේදනා අඳුන ගන්න තියෙන දැඩි අසහනේ තමයි මේ ජීවත් වෙන්න ජීවත් කරවන්නේ මිනිස්සෙක්. මේ ලෝකෙ පිරිසනම් කියන්නේ මොකද්ද? බලාපොරොත්තු තමයි මිනිසුන්ගේ ජීවත් කරවන්නේ කියලා. ඔව් බලාපොරොත්තු තමයි මොකද්ද? මට මොනවා වෙයිද කියන එකේ. ඒක තමයි බලාපොරොත්තු. වෙන මොකුත් බලාපොරොත්තු වන්න නැහැ. බලාපොරොත්තු කියලා කියන්නේ තින්ගතුනේ මොකද්ද? මේ දැන ගැනීම සහ හඳුනා ගැනීම හරියට හරි හරියට හරි හොඳට අවබෝධයට ගන්න සර්ප්‍රයිස් පාටිස් තියෙන්නේ ඒ හැම දෙයකම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ සිංහදෙන මේ අසහනය මොද මනුස්සෙක් අසහනයට පත්වෙලා අසහනය නිරුද්ධ වෙනකොට පිඟතුරි පුදුම සතුටත් දැනෙනවා. ඔවුද නැද ඔලුව කැක්කුමක් හැදිලා පැලෙන්න ඉඳලා ඔලුව කැක්කුම එක පාට හොඳ වෙච්ච ගමන් ඔබට පුදුම සහනයක් නේ දැනෙන්නේ. අම්බෝ නිවන් දැක්ක වගේ කියලා කියනවා. ඉතින් දැනුත් ඔලුව කැක්කුම නැහැනේ. එහෙනම් දැනුත් නිවන් දැක්ක වගේ තියෙන්නේ නැහැ. ඔවුද නැද්ද? දැන් ඔලුව කැක්කුම නැහැනේ කාටවත්. ඔලුව කැක්කුමක් දැඩිලස තිබිලා ඒක හොඳ වෙනකොට නිවන් දැක්ක වගේ කියලා කියනවා. දිව්‍ය ලෝකේ ගියා වගේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ඔලුව කැක්කුමක් නැහැ මිනිස්සෙකුට. එහෙනම් මේ මිනිස්සයා හැමදෙසෙම දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ දැනෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ මොකද්ද මේ? විඥානය තමයි ඔක්කොම කරන්නේ. හැබැයි මේ විඤ්ඤාණය කියලා කිව්වට අනිත් හරපස් දෙනාට නම් කෑ ගහන්න යන්න එපා. කවුද හරපස් දෙනා කියන්නේ? ඔය චක්කු විඤ්ඤාණයට නම් දොස් කියන්න යන්නේ මේ විපාක. ඒ විපාක වශයෙන් බහිනවා. ඉතින් කරන්න ඇහැට රූපයක් මතුනොත් එයා බහිනවා. එයා මොකද ඒගොල්ලොත් ඉන්නේ මේවැය තමයි දැන්. ඒගොල්ලොත් ඉන්නේ මෙයා යටතේ. මේ මනෝ විඤ්ඤාණය යටතේ තමයි මේ හැම ක්‍රියාකාරීත්වයක් මෙයා සිද්ධ කරන්නේ. එයාට ඕන විදිහට පිරිස රැස් කරගෙන එයාට ඕන විදිහට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගන්න වැඩපිළිවෙලක් තමයි කරන්නේ. එහෙනම් ඒක නිසා තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන චන්දරාගය දුරු කරන්න කියලා. ඒවා තමයි විඥාණයට ආහාර වෙන්නේ. අසහනයක් ආවේ ඇයි විඥාණයට? විඥාණය මැරෙයි කියන බය. ඒක තමයි බහැලා හොයලා හොයලා හොයලා හොයලා නැති වුනහම මොනෝ හරි එකක් කළා තව කොහොම හරි ගන්න ඕනේ අතුලට. ඕකේ අති සියුම් ස්වභාවයක් තියෙනවා. අතිසියුම් ස්වභාවයක් තියෙනවා ඔකේ. ඒවා අපි ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්. නිරෝධ සමාපත්තියට පොඩ්ඩක් මෙහාදි වෙන දේවල් එහෙමත් තියෙනවා. නිරෝධ සමාපත්තියේ තමයි ඔක්කොම නතර වෙන්නේ. වේදනා සංඥා හොයන එක නතර වෙන්නේ නිරෝධ සමාපත්තියේදී. නැත්තම් අරූපාවචරේ හතරවෙනි ධානයට ගියත්, නේව සංඥා නා සංඥා එතනට ගියත්, නොදැනී යනකොට ගැස්සිලා එනවා. මැරෙයිද? යයිද? ඈ ආයි පොඩ්ඩක් දැනගන්න. අඳුන ගන්නවා. එහෙම ක්‍රමවේදයක් එතනක් තියෙනවා. ඒකත් අතහැරලා සංඥා වේදිත නිරෝධයට සම්බඳුනහම නවංග කුල සමාපත්තියට සම්බඳුනහම තමයි අර වේදනා සංඥා කියන ඒවා දුරු වෙන්නේ. දේව අපි කතා කරගෙන යන ඉස්සරහට ඒවා ටිකක් ඉතින් තව ඉස්සරහට ඕනේ වෙන ඒවා. ඔබ අඳුරගතිය යුතු කාරණාව තමයි පින්වදෙනි මෙන්න මේ විඥානය. දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ වසවත්ති මාර්යා විවිධාකාරයෙන් ඇවිල්ලා වික්ෂුන් වහන්සේලාටත් උන්වහන්සේටත් අඩන්තේට්ටම් කරන්න ගත්තා. හැබැයි මේ හැම වෙලාවකම පින්වදින ශාස්ත්‍රුන් වහන්සේ හෝ අනිකුත් රහතන් වහන්සේලා ඒ වසවර්ති මාර්යාව අඳුනගෙන කිව්වොත් මාර්යෝ මං ඔබව අඳුනගත්තා කියලා කියපු ගමන් ලැජ්ජාවට පත් වෙනවක් වෙනවද? යන්න යනවා. පරාදක ඉන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ විඥානය. ඔබ මේ විඥාණයට දැන්නුවා නම් මං ඔබව අඳුනගත්තා. එහෙනම් ඒකට පින්වතුන් සිහියෙන් ඉන්න ඕනේ නේද? නැත්නම් විඥානේ ඔබට නොදැනීම ඔබ මේ කුණුගුරට ඇදලා දානවා නේද? දැන් ඔය විඤ්ඤාණය විසින් ඔබ කුණුගුරට ඇදලා දැම්මහම ඔබ කරන්නේ පිංගුදුනි ගොඩ නගනවා. ඔය ගොඩ නගනවා කියන එක පිංගුදුනි මහා දුකක්. ගෙයක් ගැන හිතන්නේ. සිත් ගොඩ නගන එක පැත්තකට තියලා. ගෙයක් ගොඩ නගන එක මහා දුකක්. රෑ එළි වෙනකන් රස්සාවල් කරලා රස්සාවල් දෙක තුන කරලා සල්ලි ඉතුරු කරලා නොකානෝබී ඔක්කොම කරලා වාසුන් හැලත් එක්ක රණ්ඩු වෙලා කම්පැනිස් එක රණ්ඩු වෙලා කවුන්සිල් එකත් එක්ක රණ්ඩු වෙලා ඔය ඔක්කොම කරන පිංගුදින ඔන්න ගෙයක් හදාගන්න. ගෙයක් හදාගත්තට පස්සේ ඊට පස්සේ ඔන්න ඔය ගෙයක් හදාගෙන ගේ හදලි ඉවර වෙනකන් එන තත්ත්වෙට කියනවා පිංගුදින සංඛාර දුක්ඛය කියලා. ගොඩ නැගීම නිසා සංකරණය කිරීම මේ ගොඩ නැගීම සඳහා වෙච්ච වෙහෙත මහන්සිය දුක් වේදනා. දැන් ගොඩ නගන එක මහා දුක. දුක් විඳලා හරි ගොඩ නැගුවට කමක් නැහැ. ගොඩ නැගුවට පස්සේ හරි එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පිංගුදිනි වෙනස් වීම නිසා එන දුක. මොකද හේතුන්ගෙන් හැදිච්ච දේවල් හේතු වෙනස් වෙන්න මොකද වෙන්නේ? එක එක ආකාරයෙන් වෙනස් වෙනවා. තමන් කැමති නැති නිසා එක එක ආකාරයෙන් වෙනස් වෙනවා. ආන්නේ දුක හට ගන්නවා. ගොඩ නගපු දුක්කේ ඇති වෙන දුක්කේ නිසා ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. දැන් සංඛාර දුක්ඛත් ගොඩ නගා ගත්තා. ඒ කියන්නේ මේ සංකතයක් නේ හැදුවේ. සංකතයක් කියන්නේ මොකද්ද? හේතු කීපයක් එකතු වෙලා හැදෙන දෙයට කියනවා මොකද්ද? සංකතයක් කියලා. එහෙනම් මේ හේතු ක්ලක්ෂ ප්‍රකෝටි ගානක් එකතු වෙලා හදාගත්ත සංකතය තමයි මේ ගේ. දැන් මේ ගේ හදාගත්තාම හදනකොනුත් මහා දුක. හදන දුක ඉවරයි හදලා ඉවරුණාට පස්සේ. දැන් ඊට පස්සේ මොන දුකද තියෙන්නේ? දැන් තියෙනවා දුක්ඛ දුක්ඛේ. ඇයි මේ හදාගත්ත දුකේ මේ දුකක්නේ ගොඩනගාගත්තේ. දුක් විඳලා විඳලා ගොඩනගාගත්තේ දුකක්. ඔය දුක දැන් මොකද වෙන්නේ? එහෙට මෙහෙට එහෙට මෙහෙට වෙනස් වෙනවා. ඇයි? අකමැති ලෙස වෙනස් වෙනවා. මොකද හේතුව? මේ හදාගත්තේ මොකද්ද? සංකතයක්. හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එක හේතුවක් මොන හරි වුණා නම් ඒක නිසා අනිත් එකට ඩැමේජ් එකක් වෙනවමයි. ඒක තමයි ස්වභාවය. එහෙනම් දැන් මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛයත් විඳගත්තා. ඔය ඉන්නකොට දැන් මොකද වෙන්නේ? මේක විනාශයට පරිණාමය වෙනවා. වෙනසීමට පරිණාමය වෙවි, පරිණාමය වෙවි යනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර වෙනසීම නිසා හටගන්න මහා දුක්ඛ කන්දේකට මුහුණ දෙනවා. එහෙනම් පින්වතුනි මේ යමක් ගොඩ නැගුවා කියලා කියන්නේ ඔය දුක් තුන තමන්ගේ රමන්ට කරගත්ත නේද? හෙට ඔබ වාහනයක් ගොඩ නගනවා. ගොඩ නැගීම නිසා එන දුකත් වාහනයක් හොදනවා. අපි හිතමු වාහනේ මේ පාරේදී අයිනේ තියාගෙන මේ හීතල වතුර ඉතින් අමාරුවෙන් හරි කොහොම හරි ඉතින් හොදනවා. හොදලා දැන් ඔබ ගොඩ නැගුවේ මොකක්ද? ඔබ සංඛාර දුක්ඛයකට මුහුණ දුන්නා. ඒ කියන්නේ සංකතයක් අභිසංකරණය කළා. මොකද්ද සංකතේ? වාහනය හේදුවා. එතකොට දැන් ඔන්න දැන් ක්ලීන් වාහනයක් බවට පත් කළා අර කැත වාහනේ. නැත්නම් අර මඩ ගෑවිච්ච වාහනේ. ඔන්න දැන් ඔබ මොකද කරේ? සංඛාරයක් සංඛාර වඩාගෙන ඒක කරගත්තා. දැන් ඔන්න මහා සංඛාර දුක්ඛයක් ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් ඕක ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? එක්ක ඔන්න ඒ මොහොතේ තව වාහනයක් චොරස් ගාලා ගිහලා මඩ පොඩ්ඩක් වදිනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න දැන් දුකයි. ඇයි දුක? දැන් මේක මක් වෙනවද? අකමැති ලෙස වෙනස් වෙනවා මෙතන. ඊට පස්සේ දැන් ඒ දුකේ විඳලා විඳලා විඳලා දැන් මොකද වෙන්නේ? දැන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආපහු වාහනේට දූවිල්ල වැඩි වැඩි වැඩි වැඩි වැඩි වැඩි වැඩි වැඩි යනවා. දැන් විපරිණාම දුක්ඛයට ආවා. එහෙනම් පින්වතුනි දැන් ඔබ වාහනයක් හේදුවා කියලා කලේ මොකද්ද? මම මේ කියන්නේ වාහන හොදන්න එපා කියලා නෙමෙයි. අවබෝධයට ගන්නයි කරුණු කාරණා කියන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? වාහනයක් හේදුවා කියලා වාහනයක් හොදලා අලුත් මලුත් වාහනයක් බවට පත් කළා කියන්නේ මොකද්ද? දුක් තුනක් හදාගත්තා. ඔබ අලුතෙන් වාහනයක් ගන්නවා. හැබැයි මේ වාහනේ ගන්න ඔබ පොළඹවන්නේ කවුද? මිනිස්සු නම් කියනවා බිරිඳ කියලා. බිරිඳද පොළඹවන්නේ? නෑ, බිරිඳ අරමුණු දෙනවා විතරයි. කවුද පොළඹවන්නේ? අර විඥානය පොළඹවන්නේ. මොකද විඥානය පිංගදෙනි බිරිඳ කියනවා අල්ලපු ගෙදර එක්කෙනත් වාහනයක් ගත්තා. අපිත් ගමුද? කියපු ගමන් මොකද වෙන්නේ? අරයා ටක් ගාලා ඒ වචන ඇහෙන මාත්‍රයට මොකද කරන්නේ? විඤ්ඤාණය ජබස් ගාලා පැන්න මොකටද? අර මළු වලට. පැල්ලා පැල්ලා හොයලා හොයලා හොයලා හොයලා කළු පාට රේන්ජ් රෝවර් එකක් ගමු. ටක් ගාලා ආව මෙහා පැත්තට. දැන් මොකද කරන්නේ? දැන් එතනින් එහාට පින්වතුනි ඒක උදෙසා සංඛාර වඩනවා. බලන්න අර අර විඤ්ඤාණය විසින් මේ සත්වෙක්ව මොන තරම් කඩේ යවනවද කියලා. ඔක්කොම කරලා ගෙනත් හරි දැන්. දැන් මොකද කරන්නේ? අරක ඔළුවේ මවාගෙන ඉවර වෙලා දැන් කෝල් කරනවා. නැත්තම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා. කොහොමද රේන්ජ් රෝවර් ගණන් කරන්නේ? 25000යි, 50000යි, 75000යි. ආ, බැංකුවට කෝල් කරනවා. පුළුවන් ද ණය දෙන්න? බෑ. කාලකන්ණි ඔවුන්ට මම දැන් බැංකුවේ කොච්චර හිටියද ඔවුන් මට දෙන්නේ නැහැනේ සල්ලි. ආදි වශයෙන් කිය කිය මොකද කරන්නේ? හතර වටේටම දෙස් තියෙනවා. ඊට පස්සේ යාළුවෙකුට කතා කරනවා. මේ ඔක්කොම පින්වදනේ සංඛාර දුක්ඛයට අයිති දේ. ඒ සම්බන්ධ. ඒ සම්බන්ධව සංඛාර දුක්ඛයට අයිති දේ මේ කතා කරන්නේ. හතර යාළු තුන් හතර දෙනෙකුට කතා කරනවා. ආයේ උන් ජීවිතේට යාළුකමක් පවත්වන්නේ නැහැ හේතුව. උන්ට සල්ලි දෙන්න බෑ කියපු ගමන් මොකද කරන්නේ? හොඳට දෙස් තියතිය බහිනවා. මට අවශ්‍ය වෙලාවට තමයි නැත්තේ. ඒකේ. උන්ට මං කොච්චර කරලා තියෙනවද? ඒ ඔක්කොම කරලා ඉවර වෙලා. අපි හිතමුකෝ කොහෙන් හරි මොනව හරි එකතු කරලා මොනව හරි බඩු බාන්න හරි උගස් තියලා ඔන්න වාහනේ ගත්තා. දැන් වාහනේ ගත්ත වෙලාවේ ඉඳලා සංඛාර දුක්ඛේ ඉවරයි වාහනේ ගැනීම සම්බන්ධ. දැන් මොනවද තියෙන්නේ? දැන් තියෙන දුක්ඛ දුක්ඛයක් සහ විපරිණාම දුක්ඛයක්. විපරිණාම දුක්ඛයට එන්න කලින් මේ දුක්ඛ දුක්ඛය කියන එක හොඳට වද දෙනවා. ඇයි? ඔන්න වාහනේ යනකොට දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා පැද්දේ මොකද්ද? පොඩි මරුටියක්. නැත්තම් මොකද තියෙන මොනවද? මයික්‍රා. පොඩි කාර් එකක්. නේද? ඈ? එතකොට මොකද උනේ? පවුමකට හැතැම්ම 10ක් විතර දුවාගත්ත යන්තම්. දැන් මොකද වෙන්නේ? රේන්ජ් රෝවර් එක මෙතන ඉඳලා එහා හොල්ට් එකේ නවත්තනකොට මොකද වෙන්නේ? පවුමක් ගිහිල්ලා ඉවරයි. නේද? දැන් ඉතින් ඔක සංකරණය කරන්න එපා. නේද? දැන් මොකද කරන්නේ? දැන් ඉතින් නවත්තනවා ගිහිල්ලා පෙට්‍රල් ගහ ගන්නවා. දැන් නැත්නම් ඩීසල් ගහ ගන්නවා. ආයි යනවා. ආයි ඩීසල් ගහ ගන්නවා. ඊට පස්සේ දැන් මේක රේන්ජ් රෝවර් එකක්. මොනවදන්නේ ඔය බලන්න ඔක කැත රේන්ජ් රෝවර් එකක්. දැන් මොකද කරන්නේ? ඈ හොදනවා. දමාගෙන හෝදනවා. ඉතින් ආයමකද වෙන්න ආය විපරිණාමයට යන ආය හෝදනවා. ආය මේ මේ දුක්ඛ දුක්ඛේ දැන් විඳිනවා හොඳට. ඊළඟට පොඩි ළමයේ කාර් එකක් නැග ගන්නවද? මොකද කරන්නේ? ඈ? ඔය පොළාමේ පොඩ තියාගන්නකෝ මේ. ඔය සීට් ජරා වෙනවා. ඈ? ආදිවාසීන් බිරිඳටත් කෑ ගහලා නේද? ඉතින් ඔය ඔක්කොම කල්ලි ඉවර වෙලා ඊළඟට මොකද කරන්නේ? ඔන්න දැන් වාහනේ විපරිණාමයට යනවා. ඔයක කොයි හරි ජොරොස් ගාලා වදිනවා. හරි? වැදිනවා ඔය ආදිවාසීන් මොකද විපරිණාමයට යනවා. අනේ මගේ වාහනේ කී කී දැන් මොකද කරන්නේ? දැන් ඒ විපරිණාම දුක්ඛේ විඳිනවා. මම මේක 75000 දීලා ගත්තේ 20000කටවත් දැන් දී ගන්න විදිහක් නැහැ කී කී මොකද කරන්නේ? අර විපරිණාම දුක්ඛේ හොඳට විඳිනවා. එහෙනම් පින්වදින අර විඥානයේ විසින් ගොඩනගලා දීපු මායාකාරය නේද මේ මායාව නිසා නේද මේ පුද්ගලයා මේ දුක විඳින්නේ? ඔය අතරේ මොන තරම් කාය සංකාර කරන්නේ නැද්ද බලන්න? මිනිස්සු කියනවා මේ මිනිස්සු සැප විඳිනවා. මේ මිනිස්සු තරම් දුක් විඳින જાතියක් තවත් නැහැ පින්වතුනි. නිරෝධ සමාපත්තියට සම්වැදිච්ච උත්තමයා තමයි මේ ලෝකේ තියෙන උසස්ම සැපේ විඳින්නේ. හේතුව පින්වතුනි සංඥා වේදිත නිරෝධයක් තියෙන්නේ. ඒ සංඥා වේදිත කිව්වේ සංඥාත් නැහැ, වේදනාත් නැහැ, හුස්ම ගන්නෙත් නැහැ, මොකුත් නැහැ. හිත හටගන්නේ නැහැ ඒ ඒ ශරීරය තුල. ඒකට තමයි කියන්නේ ඉහාත්ම සුඛ විහරණය කියලා. ඒ කියන්නේ ඉහාත්මේදීම නිවන් සැප විඳිනවා ඒ උත්තමයා. යම් කාලයක් ඉහාත්මෙම නිවන් සැප විඳිනවා ඒ උත්තමයා. එහෙනම් සංඥා වේදිත නිරෝධයට පත් වෙච්ච උත්තමයේ කැරෙන අනිත් හැමෝම අඩු වැඩි වශයෙන් දුක් විඳිනවා. එහෙනම් රහතන් වහන්සේ දුක් විඳිනවා අඩු වැඩි වශයෙන්. ඊට වඩා ලක්ෂ ප්‍රකෝටි ගුණයක් දුක් විඳිනවා කවුද? සේක පුද්ගලයෝ. සේක පුද්ගලයන්ට වඩා ලක්ෂ ප්‍රකෝටි ගුණයක් දුක් විඳිනවා කවුද? පෘථග්ජනයෝ. ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඔබට තේරෙයි මේ පෘථග්ජනයෝ ගැන පුදුම අනුකම්පාවක් දැනෙන්නේ. මොන තරම් වෙහෙතක් විඳිනවද ගොඩනගන්න? ගොඩ නගන්නේ මොකද්ද මේ? දුක් තුනක්. එකක් නම් කමක් නැහැ. මේ ගොඩ නගන්නේ මොකද්ද? දුක් තුනක්. දුක් තුනක සම්පින්දනයක් මේ ගොඩ නගන්නේ. ඔබ ගොඩ නගපු දේවල් වලින් පින්වතුනි දුකක් නොවී කෙලවර වෙච්ච දෙයක් කියන්නේ. විපරිණාමයටපත් නොවී තිබිච්ච එක දෙයක් කියන්නේ. උප්පත්ති ඉඳලා ගොඩ නගපු එකක් තියෙන ඔය ශරීරේ. දැන් ඔය විපරිණාම වෙන්නේ නැද්ද? මොනතරම් දුක් දුක්කයකට මුහුණ දුන්නද ඔබ? ඔය සංඛාර දුක නම් මොන තරම්ද? තාමත් සංඛාර දුක තියෙනව නේද ඔකට? ඇයි? උදේ දවල්ට රැයට කන්න දෙන්න එපා ඔකට. මේ කය කියන්නේ හදාගත්ත ලොකු සංගතයක්. ඉතින් ඕක විපරිණාමයට පත් වෙන යනකොට ඉතින් ආයි දුකයි. ඊට පස්සේ ආයි මොන හරි කළා සංඛාර වල්ලා කොහොම හරි උඩට ගන්නවා. ආයි ඉතින් ඕක විපරිණාමයට පත් වෙනවා ආයි දුකයි. එහෙනම් පින්වතුනි මේ ලෝකෙ යමෙක් යමක් ගොඩනැගුවන ඒ ගොඩනගපු හැම සංකතයක්ම දුක් තුනක සම්පින්දනය. ඉතින් තව තවත් දුක් විඳින්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? තව තවත් ගොඩ නගන්න. තව තවත් දුක් විඳින්න ඕන නම් පින්වදෙනි කරන්න තියෙන්නේ තව තවත් ගොඩ නගන එක. ගොඩ නගන්න මොකද වෙන්නේ? ඔය දුක් තුනේ පොදි ගහගෙන මා අන්ත මහා දුකකින් කෙලවර කරගත්තා. දැන් මේ ඔක්කොම කලේ කවුද? විඥානේ. විඥානේ ওই ටික කලේ ඇයි? අවිද්‍යාව තියෙන හින්දා. අවිද්‍යාව නැත්තම් විඥානයක් නැහැනේ. පාරිසුද්ධ චිත්තයන්නේ තියෙන. නේද? පාරිසුද්ධ චිත්තයක්නේ තියෙන. අවිද්‍යාවෙන් ඉන්න හින්දා කිසිම අවබෝධයක් නැහැ මේ ධර්මයේ සම්බන්ධව. එතකොට මොකද කරන්නේ? පුළුවන් තරම් පටන් ගත්ත වෙලාව ඉඳලා මොනවද කරන්න හදන්නේ? ගොඩනගන්න. දැන් යාළුවෙක් එහෙම ඔබට කතා කළොත් එහෙම මොනවද කියන්නේ? ඔබ ගොඩනගන්න ඕනේ දෙයක්. ඔබ වෙනුවෙන් දෙයක් ඔබ ගොඩනගන්න ඕනේ. එහෙම නේද කියන්නේ? දරුවන්ට දෙයක් ගොඩනගලා තියන්න ඕනේ. දැන් දරුවන්ට ඔබ නිවසක් දරුවන්ට ගොඩනගලා තියෙනවා. එතකොට මේ තියන්නේ ඔබ හිතාගෙන ඉන්නවා අපි දරුවන්ට ගොඩනගලා තියෙනවා නිවසක් කියලා දරුවට නිවසක් ගොඩනගලා තියෙනවා. දැන් එතකොට ඒ දරුවට ඒ නිවස බාර දුන්න දවස් ඉඳලා ඔබ ඔප්පුවත් එක තව ඔප්පුවක් දෙනවා. මොකද්ද? අර දුක් තුනම ලියලා සටහන් කරලා අස්තං කරලා දීපු දුක් තුනේ ඔප්පුවක් දෙනවා. එතන ගියහට ඌ මොකද කරන්නේ? ඔබ කරගෙන ගිය ටික ඌ කරනවා. හවුද නැත්ද? ගෙවල් දෙකක් දුන්නොත් එහෙම ඔප්පු දෙකයි. එක්කෝ ඌ මොකද කරන්න ඕනේ? ඒ ගේ විනාශයට යන්න අතහැරලා දාන්න. එහෙම නැත්තම් මොකද කරන්න ඕනේ? අභිසංකරණය කරන්න ඕනේ. නේද? ඒ සංඛාර වඩන්න ඕනේ. බාසුන් නැහැ කෙනෙක් වැඩට ආවේ නැත්තම් කතා කරලා කුණුහරුපෙන් බයින්න ඕනේ. හරියට වැඩේ කරලා ගියේ නැත්නම් ගිහිල්ලා ගහන්න ඕනේ. නැත්තම් පොලිසියට කියන්න ඕනේ. නැත්තම් උසාවියට ගිහිල්ලා කියන්න ඕනේ. ඉතින් ඉතින් ඔය දුක් තුනේ ඔප්පුව තමයි ඔය අස්සම් කරලා දෙන්නේ. මේක අවබෝධ නැති අපේ දෙමාපියෝ තමන්ගේ දරුවාට මහානකම උරුම කරන්නේ. ඉතින් හරිනේ. අම්මා තාත්තාට ධර්මය අවබෝධ වුණේ නැත්තම් කවදාවත් තමන්ගේ දරුවාට ඒ දායාදේ දෙන්නේ නැහැ පින්වතුනි. අද ඒකයි මේ ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. මේ තරුණයන්ට මේ දායාදේ දෙන්නේ නැත්තේ අම්මලට එක බින්දු මාත්‍රයක දෙයක් අවබෝධ වෙලා නැහැ. එක බින්දු මාත්‍රයක් දන්නේ. අම්මල හිතාගෙන ඉන්නේ මහා සැපයක් තමයි අපි මේ දරුවාට දෙන්නේ කියලා. අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේ දෙන්නේ දරුවෙකුට අපි. දැන් ඔබ රස්සාවක් කරනවා කියන්නේ මොකද්ද? ඔය දුක් තුනේ සම්පින්දනයක් නෙමෙයිද? ඔය රස්සාව ගන්න මොනවද ඔබ කලේ? අතනට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා කියන මේ ඉතින් එක වසරේ ඉඳලාම රස්සාව ගන්නනේ වැඩේ කරේ නේද? මොන්ඩිසෝරි ඉඳලාම මොනවද කලේ? ඈ එක වසරට ගිහිල්ලා ඊට පස්සේ ආයෝදි කියලා දැන් මහවන්දර ශිෂ්‍යත්ව පාස් වෙලා නේද? ඕ ලෙවල් කළා, ඒ ලෙවල් කළා, යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකකුත් කළා, තවත් ඔන්න තවත් ඉස්සරහට ගිහිල්ලා ඔය ඔක්කොම කරගෙන ඉවරලා ඔන්න ගත්තා ජොබ් එක. ඒකනත් පන්දම් වුණ හරි අල්ලනවා නම් ඒ ඔක්කොම අල්ලලා ඉවරලා ඔන්න ජොබ් එක ගත්තා. දැන් සංඛාර දුකේ ඉවරයි. දැන් ඊළඟ මොකද තියෙන්නේ? දැන් ගෙදර ඇවිල්ලා කියනවා අරුව මට මෙහෙම කිව්වනේ ඈ මම ඇමති මාර්ගෙන් ගිහ ඔකට ඇමතිට කියලා දෙකක් දෙන්න ඕනේ ඈ ආදිවාසෙන් දැන් දේවල් ඉතින් දැන් මේක මොනවද එක දවසක සතුරු වෙලා එනවා අනිත් දවසේ අඬ අඬ එනවා ඔය ආදිවාසෙන් ඉතින් ඔය දුකේ ඉන්නවා සල්ලි ටිකක් හම්බ වෙනවා මොකටද කාලවිල ඉන්න ඉතින් රහතන් වහන්සේත් කාලවිල ඉන්නවනේ හත් දෙයියනේ නේද නවද රහතන් වහන්සේට මේ ගොඩ නැගපු දුක නගන දුකත් නැහැ දුක දුක්කයක් නැහැ. විපරිණාම දුක්කයක් නැහැ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කියනවා රිඩන්ඩන්සි කියලා එකක් කියනවා. නේද? සේවකයෝ වැඩි දැන් අපිට කරගෙන යන්න බෑ. ඒක නිසා ඔබට මාස 3ක පරිදිදී ඔබව අයින් කරනවා. දැන් විපරිණාම දුක්කය. දැඩි ලෙස පිලි පිලි දැන් මොකද කරන්නේ? තව එකකට සංකාර හොයනවා. තව එකක් ගොඩනගන්න වැඩ පිළිවෙලක් කරනවා. ඕකද පිංවදනේ ජීවත් වෙනවා කියන්නේ. ඕකද ඔය ජීවත් වෙනවා කියන්නේ. ඉතින් මේක නෙමේ මිනිස්සු මේ මහා මාර මුලාවකනේ ඉන්නේ. වසවති මාරයට බැලලා හරියනවද ඕකට? පන්සලක් ගොඩනැගුවත් ඔච්චරනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ නම පන්සල් බදාගෙන මොනවද කරන්නේ? මම කියන්නේ නිවන් දකින ස්වාමීන් වහන්සේලාට මම මේ කතා කරන්නේ. අනිත් උත්තමයන්ට නෙමේ අනිත් උත්තමේ කටයුත්ත කරගෙන ගිය දෙන්නේ. නිවන් දකින උත්තමේ කුටියක් බදාගෙන මොනවද කරන්නේ? ගහක් බදාගෙන මොනවද කරන්නේ? රුක්ස මූල නම් ගහක් වෙන්නේ මොකක් විතරද? ඒ වෙලාවට ඉන්න තාරක විතරයි. ඒ ගහයට සංකරණ එහෙම කරන්න ඕනේද? සංඛාර දුක්ඛ වඩලා මොනවද හදන්න ඕනේද? ඒ මොකුත් අවශ්‍යතාවයක් නැහැ. බලන්නක මොනතරම් නිදහස්ද කියලා. ඇයි පව් කරන්නේ? ඒ පව් කරන්නේ මහ දුක් විඳලා දෙයක් සංකරණය කරලා හදාගත්තහම ඒක විපරිණාමයට පත් වෙනවට කැමති නැහැ. ඒක අනිත්‍යතාවයට යනවට කැමති නැහැ. තමන්ගේ වසඟේ නැති වෙනවට කැමති නැහැ. තමන්ගේ කැමැත්තේ තියාගෙන ඉන්නයි ඕනේ. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් විසින් තමන්ගේ කැමැත්තේ නැති වෙන පරිදි කටයුත්තක් ඒකට කරන්න ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාත් එක්ක ගැටෙනවා. වැඩි වැඩියෙන් ඒ පුද්ගලයා ආවොත් එහේ මේ පුද්ගලයා මරනවා. අන්න ප්‍රාණඝාතය කියන එක ලෝකෙට විහිුණේ ඔන්න ඔහොමයි. මිනිසු මේ ආදිකල්පිත බ්‍රහ්මයයිලා සංකාර මේ මහලුකුඩ දේව ගොඩනගන්න ගත්තේ නැහැ. නවත් ඒගොල්ලන්ට ඕනේ කමති මේක කන්න. ඉතින් කාගෙන ගිහිල්ලා ඒවත් අතුරුදහන් වුණාට පස්සේ එක එක ජාතිය සංකාර වඩාගෙන දැන් මනුස්ස ස්වභාවය හදාගත්තානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනුන්ගේ දේවල් කටා වඩා කොටා ගන්න ගත්තා. දැන් අනුන්ගේ දේවල් කියන්නේ මොනවද එතකොට? ඔන්න හොඳට බලන්න වෙන වෙච්ච දේ. දැන් අනුන්ගේ දේ කියන්නේ මොකද්ද එතකොට? අනුන්ගේ දේ කියන්නේ එහෙනම් තමන්ගේ දෙයක් කියලා හදාගෙන නේද කොට කොට ගහගෙන නේද? එහෙනම් එතන සංඛාර දුක්ඛයක් හදාගෙන නේද තියෙන්නේ? ඒ සංඛාර දුක්ඛය හදාගෙන දුක්ඛ දුක්ඛය හරහා විපරිණාම දුක්ඛයට යනකොට ඔය දුක් තුන විඳ විඳ හිටපු පිරිසක් නේද දැන් ඉන්නේ? ඕන් ඔය පිරිස දැන් තමන් හදාගත්ත දේ මහා දුක් විඳලා හදාගත්ත දේට ආසයි නේද? දැන් මොකද උනේ? දැන් ඔන්න අල්ලපු ගෙදර කොහෙන් හරි එකෙක් ඇවිල්ලා මොකද කරන්නේ? අරක අරකින් ටිකක් අරගෙන යන්න හදනවා. මම මහන්දියෙන් ගොඩනගාගෙන හදාගත්ත මම්මයි දුක් විඳින්නේ මම ඔක්කොම කරලා හදාගත්ත දෙයක් තියෙනවා. දැන් මූ අරයි යන්න හදනවා. අරයි යන්න හදනකොට මොකද කළේ? ගත්ත ගමන් අල්ලගත්තා ගැව්වා පොල්ලකින් කුඩේ කුඩු යන ඔළුව. ඉවරයි. ඌමලා. ඔන්න ඔහම තමයි පින්වතුනි ඔය කියන්නේ අපි හිුන්නේ. මිනිස්සු අල්ලගෙන ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ රජ කෙනෙක් බී වෙලා මොකද කරේ? දඬුවම් ක්‍රමයක් හදාගෙන ඒ දඬුවම් දෙන්න පටන් ගත්තා. ඔහොම තමයි ප්‍රාණඝාතය කියන එක ලෝකෙට ආවේ. එන අද ඔබ මේ දක්වා පින්වතුනි යම් කිසි පාප කර්මයක් කළා නම් හිතින් හෝ කයින් හෝ වචනින් හෝ ඔය කරන්න හේතුව තමයි ඔබ හදාගත්ත සංකතයකට කවුරු කෙනෙක් අඩන්තේට්ටම් කරන්න ඇවිල්ලා. එහෙනම් තව ඉස්සරහට හදන හැම සංකාරයකටම අඩන්තේට්ටම් කරන්න කරන හැම වෙන වාරයකම ඔබ මොකද කරන්න ඕනේ? ඔබ මොකද කරන්න ඕනේ? මම ගැටෙන්න ඕනේ නේද? ගැටින් නැතුව ඉන්න පුළුවන්ද? තමන්ගේ දරුවා දූෂණය කරන්නේ නැව දැන් මොකද කරන්නේ? දරුවා කියන්නේ කවුද? හදව සංකාරේ නේද? හදව සංකතේ. මේ සංකතේ හදන ඔය මොනතරම් සංකාර දුක්ඛයක් වින්දාද? තාමත් විඳිනවා. දැන් ඒක පවත්වගෙන යන විපරිණාම මේ පුදුම දුක් දුක්ඛයක් වින්දා. නේද? දැන් ඉතින් ඕක වෙනසෙන දුකත් ගන්න බෑ. තමන්ගේ කැමැත්තේ පවත්ව ගන්න ඕනේ. එහෙනම් කවුරු හරි කෙනෙක් හොඳ ගුරුවරයෙක් එහෙම හම්බුණා නම් මොකද වෙන්නේ? ඒ ගුරුවරයාට පුදුම ඇලිල්ලක් ඇලෙන්නේ. ඒ ගුරුවරයාගේ නමවත් තව කාටවත් කියන්නේ නැහැ. අනිත් එක හිරටියයි කියලා බයිට. හැබැයි දරුවට අසාධාරණයක් අවලක් එහෙම කරන්න આવොත් එහෙන මොකද කරන්නේ? වචනයක් විතරයි එන්න ඕනේ. දරුවට විරුද්ධව එක වචනයක් කිව්වනම් ඇති බුදුහාමුදුරන්ට හරි කවන්නේ ගහනවා. බයිනෝ. දොස් කියනවා. හදව සංකතේ හැටි. පස්සේ කාලෙක දරුවෝ දිව්‍ය ලෝකේ යනවා. මිනත් දහමක් කරගෙන උන්ට සමාව වද වෙලා එහෙම. අම්මයි තාත්තයි කොහෙද යන්නේ? අවිතිමා නරකාදී. ඔන්න ඕක තමයි සිංහදෙනි ගොඩ නගනකොට එන දේ. එහෙනම් මේ ගොඩ නැගුවේයි. දැන් දරුවෙක් හරි ගොඩ නැගුවේ කොහොමද? දැන් දරුවා ගොඩ නගන්න හේතුන කාරණාව කියන්න බලන්න. කොහේ හරි දරුවෙක්ව දැක්කා. දරුවෙක්ව දැක්කාට පස්සේ මොකද උනේ? ඒකෙන් ගත්තා. තව ගෙදරකට ගියා. තව දරුවෙක් දැක්කා. දාගත්තා. ඔක්කොම දැන් මලු ටිකට දාගෙන ඉන්නේ. ඒ දරුවා නට නට එනකොට ඇයි ඇඟේ ඇදිනකොට හරදිගේ නගිනකොට ඔක්කොම බලාගෙන ඉන්න තමන්ගෙත් එහෙම වුණ කලා නම් තමන්ගේ සහෝදරියගේ හරි කාගේ දරුවේ ඈ ඔය ඔක්කොම ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔය ඔක්කොම ටික දාගත්ත කොහෙද ධර්මලුව වලට දාගෙන යම් දවසක තමන්ගේ බිරිඳගෙන් හෝ ස්වාමි පුරුෂයාගේ අදහසක් ආවන ළමේ කදමුද ටක් ගාල හැදිලෙනවා කවද කවද හැදිලෙන්නේ අර ඔක්කොගෙම සම්මිශ්‍රිත දරුවා හැදිලා එනවා ඇතුලේ විඥානය කියන මායාකාරයක් මිනිසුන්ට කරපු හරියක් මෙතන දරුවෝ නිසා දුක් විඳින්න නැති එකම්ම කෙනෙක් අතහස ඕන බොරුවට ගියා මං දරුවෝ හින්දා හරි සතුටින් ඉන්නේ කියලා මම ගුරුවරයෙක්නේ මං දන්නවනේ අම්මලගේ papuye පත් වෙන ගින්න ඔයත් කවදා හරි දවසක විඥානය විසින් හදලා දුන්න මොකද්ද? මායාකාරී දරුවා නිසා තමයි ඕකත් උනේ. ඔක්කොම හදලා දුන්නා. හදලා දුන්නාට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඉතින් බෑපා. දැන් බහැලි වෙලා ඔන්න අර කුකුල් මස් කමුද කියලා හෙව්වා වගේ තමයි. දරුවෙක් හදමුද කියලා හදනකොටම ඔක්කොම හැදිලා ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අරමුණු කරගෙන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වඩවඩ දරුවෙක් හැදුවා. මෙන්න දරුවෝ ඉපදුනා. බලනකොට ඌ මොකේ දංග විකලේ. කුකුල් මස් ටිකත් කමු කියපින්ද දැන් ඉතින් කන්නේ බෑ. කුම්බලා මාළු කෑවනම් විඳෝපම් බලලෝ කියලා ඊට පස්සේ මොකද කරන්නේ? ඉපදිච්ච දරුවව දැන් ඉතින් පෝෂණය කරගෙන යනවා. කර තියාගෙන යට යනවා, මෙයාට යනවා, දැකලා දිනවා නේද? මෙච්චර විතර තඩි ළමයි අර ට්‍රොලි වල තියාගෙන කෑග් ගහනවා ඒ ළමයි දැකලා තිනවා නේද? මන්ද බුද්ධික ළමයි එහෙම අරගෙන යනවා යට මෙයාට. මේක තමයි පිඟුදින ලෝකේ යථා ස්වභාවය. හරි හොඳම ළමයෙක් හම්බුණා කියමුකෝ. දැන් එතනින් හරි මොකද්ද වෙන්නේ? දරුවා හදන අම්මලා දන්නවනේ මොනතරම් දුකද්ද විඳින්නේ කියලා ඒ සම්බන්ධ. ඉතින් ඔය කටයුතු තමයි ඔය තියෙන්නේ. කසාදයක් බැන්දා කියන්නේ මොකද? ඒත් උත්තර තමයි. ගැණු පිරිමි දෙපක්ෂයටම. කසාදයක් බැන්දා කියන්නේ ඔය ටික තමයි. කසාදයක් බඳිනකොට මොකද්ද වෙන්නේ? ඕකම තමයි වෙන්නේ. විඤ්ඤාණය විසින් පෙන්වන මහ දහජරා මායාවක් තියෙනවා. ඒකට කාමයක් මිශ්‍ර කරගෙන පෙන්වනවා ඒක. ගෙදරකට යනවා, ඒ ගෙදර අඹුයි සමියයි හරි සතුටින් ජීවත් වෙනවා. ඒකෙන් අදාළ ටික දාගත්තා. තව ගෙදරකට යනවා, ඒකත් එහෙම නෑ. තව ගෙදරින් ප්‍රශ්නක් තියෙනවා, ඒවත් දාගත්තා. ඉතින් ඔක්කොම යනවා. ලස්සන ගැසන ගෑ යන තැන ගෑල් ළමයින්ගේ ලස්සන රූපත් ඒ ඔක්කොම දාලා ඔක්කොම දාගෙන ඉන්නේ. පුතේ දැන් ඉතින් විවාහයක් කරගත්තත් හොඳයි නේද? කියනකොට මොකද වෙන්නේ? ආන්න මනමාලි හැදිලෙනවා හිත ඇතුලේ. කවුද මේ මනමාලිව හැදුවේ? විඥාණය. දැන් ඉතින් කසාද කැඩෙන්නේ එහෙම යනවා නම් මොකද්ද කරන් තියෙන්නේ? විඥාණයටම ගෑනිය බාර දීලා නිකන් ඉන්න එක තමයි තියෙන්නේ. ඔහොද නැද්ද? ඇයි විඥාණය පෙන්නපු එකනේ මේ පස්සෙන් දිව්වේ? දැන් හම්බුණාද? හම්බෙන්නේ කොහෙද? විඥාණය පෙන්නපු මායාවක්නේ. මායාවක් කොහොමද සත්‍යයක් වෙන්නේ කවදක්වත්? ඒ වෙලාවේ මේ ඒ වෙලාවේ විඥාණයේ ඇතුලේ හැදිලා එන මායාවක් තියෙනවා නම් පින්වදින ඒ මායාවට අදාළ ඒ ස්ත්‍රියාව මේ තුන් ලෝකේ නැහැ. ඉඳීද? එච්චර හොඳ කෙනෙක් ඉදීද මේ තුන් ලෝකේ? එන රහත් මෙහිණියක් වෙන්න ඕනේ. එච්චර ලස්සන කෙනෙක් ඉදීද මේ ලෝකේ? ඈ දිව්‍ය අප්සරාවියක් වෙන්න ඕනේ. ඊටත් එහා ගිය කෙනෙක් වෙන්න ඕනේ. එච්චර සුවඳවත් කෙනෙක්, එච්චර සියුමැලි කෙනෙක්. මොකද පින්වතුනි, මෙයාට හදන්න පුළුවන්. මෙයා මායාකාරයනේ. දැන් මායාකාරයෙකුට ඕන එකක් පෙන්වන්න පුළුවන් නේද? දැන් කම්පියුටර් සාක්ෂණේ තියෙනව නේද එහෙම එකක්? මායාද මොකද්ද ඒ කියන්නේ? මොකද්ද එකක් තියෙනවනේ. දැන් ඒකෙන් ඕන එකක් ඒ විදිහට තමන්ට අවශ්‍ය විදිහට හදලා මවල ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවනේ. එන මෙයාට ඕන එකක් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේක තමයි එයා ඊට පස්සේ හොයන්නේ. අම්මාර අදහස දැම්මා හරි, දැන් හරි, දැන් ලෑස්ති. දැන් මෙයා මේක හදාගෙන යනවා කොහෙටද? අර කුසරජ්ජුරු හදලා දුන්නේ. මේන්න මේක, මෙන්න මෙයා තමයි මට ඕනේ කියලා. කරුමිටිදී හිටියා එක්කෙනෙක්. ඉත හොයලා එයා හරියන්නේ නැහැ අම්මේ. එහෙනම් පුතේ අපි යන්කෝ අර ගෙදර. දැන් ඊළඟ සතියේ ඔන්නවා නිවාඩු දාන්න ඕනේ. ඊළඟ සතියේ ඉරිදා අපි යනවා තව මනමාලියේ බලන්න. දැන් මොකද කරන්නේ? දැන් ඕන් යනවා එතනට. එයා හරියන්නේ නැහැ මේ කොටයි. එයා සුදුයි. එයා කළුයි. ඈ ආදිවාසෙන් දැන් දේවල් කියන මොකද මේ? ඇර හිතේ හැදිච්ච අප්සරාවියනේ හොයන්නේ. කරුමික මහත පින්වදිනේ හොයන්න පුළුවන් එකයි ලස්සන විතරයි. අනිත්‍යව පුළුවන් ද හොයන්න? අනිත්‍යව හොයන්න බෑ. හැබැයි හිතේ හදාගෙන ඉන්නේ නම් හොඳම කෙනා මේ ලෝකෙ ඉන්න. මේ හරියට ගොළු වගේ කෙනෙක් හදාගෙන ඉන්නේ. පිරිමි ගොඩක් හදාගෙන ඉන්න ගොළු වගේ කෙනෙක් වෙන්න ඇතුලේ. නැවත එන්නේ කවුද? ගන්ටාරයක් වගේ කෙනෙක්. ඉතින් ආ පළවෙනි දෙවෙනි දවසේ මොකද වෙන්නේ? දෙවෙනි දවසේම කසාද එපා වෙනවා. ඒක නේද ස්වභාවය? නැවත ඇතුලේ හදාගෙන ඉන්නේ. මම මේ කියන්නේ පින්වදින යම් කෙනෙක් කසාද මැදලා නැත්තම් මේ වෙනකොට. මේව හොඳට අවබෝධයට ගන්න. දෙමාපියෝ දන්නේ නැහැ. දෙමාපියන්ට තේරෙන්නේ නැහැ මේක. දැන් දෙමාපියෝ මෙතනින් ඉහළ දරුවන්ට මේක බණ අහන්න දෙන හේකුත් නැහැ තමහර වෙලාවට. නමුත් මම මේ කියන්නේ පින්වදින ලෝක යථාර්ථය. ලෝක යථාර්ථය නම් මේක. එතකොට හදාගෙන තියාගන්න එක තමයි පින්වදින ඊට පස්සේ හොය හොය බලන්නේ. ඒ හොය හොය බැලුවට පස්සේ මේක පින්වදින බිරින්දෑවකට විතරක් නෙමෙයි. ස්වාමි පුරුෂයාට බිරින්දෑවට දෙන්නට මෙහෙමයි. කවදාකවත් මේ ලෝකේ ඉන්න කිසිම බිරින්දෑවකට තමන් බලාපොරොත්තු ස්වාමි පුරුෂයා ලැබෙන්නේ නැහැ. හේතුව පින්වදින තමන් බලාපොරොත්තු ස්වාමි පුරුෂයා ඉන්නේ කොහෙද? අර විඥානයේ හදපු මායාවේ විතරයි. වෙන කොහෙවත් නැහැ. ඒකයි බිරින්දකට විතරක් නෙමෙයි දෙපැත්තටම හරියන දෙයක්. එහෙමනම් දැන් මොකද වෙන්නේ පින්වදින? එහෙනම් මේ මොහොත වෙනකොට කවුරු හරි කසාද බඳලා නැත්තම් ධර්මයේ අවබෝධයක් තියෙනවනම් ධර්මයේ මාර්ගයේ පූර්ණ කරන හැරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මේ වෙනකොට කාට හරි දරුවෝ නැත්තම් ධර්ම මාර්ගයේ ධර්මයේ මම මේ කතා කරන්නේ නිවන් දකින්න ඕනේ කියලා අත උස්සපු පිරිසට විතරයි. පු탁ජනියුන්ට මම මේ කතාව නෙමෙයි කියන්නේ. පු탁ජනියන්ට කියපු කතාව බොහොම ඈත කාලෙදී මම කිව්වා. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා යමක් විග්‍රහ කරලා දුන්නා. ඒක අහලා ඉවරලා පු탁ජන තත්ත්වෙන් ඉස්සෙල්ලා මිදෙන්න. මේව කරන්න යන්න එපා. නමුත් යම් කිසි කෙනෙකුට පිංගුදෙන නිවන් දකින්න ඕන නම් ඒ නිවන් මඟ අහුරන්න එපා කිසිම කෙනෙක්. තමන්ගේ දරුවෙකුට නිවන් දකින්න ඕන නම් පිංගුදෙන තල්ලු කරලා දාන්න ඒකට. ඒක ඔබට අප්‍රමාණ පිනක්. දිව්‍ය මේ ඔබට නිවන් දකින්න බැරි වුණත් සමහර වෙලාවට මතු අධ්‍යවයන්ගේ දිව්‍යමය සැප සම්පත් අවුරුදු ප්‍රකෝටි ගාණක් විඳින්න තරම් දුක් මේ මේ පිනක් ඔබ කරන්නේ ඔබගේ දරුවෙක් අවශ්‍ය දරුවෙකුට අවශ්‍යතාවයක් තියෙනවනම් එතනදී ඒ දරුවව යොමු කරන එකෙන්. කවදාක්වත් දරුවෙක්ව හිර කරන්න එපා. මොකද පින්වතුනි ඔබ ඉන්න මායාවේ ඔබ විඳින දුක දරුවට දෙන්න එපා. හැබැයි අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. අම්මා කෙනෙක් හැමදෙස්සෙම කරන්නේ මොකද්ද? දරුවෙකුට හොඳක්. අම්මා නොකා දරුවන්ට කන්න දෙනවා. ඇයි ඒ? දරුවව සැපවත් කරලා තියන්න. හැබැයි අම්මගේ තියෙන මාය මේ අම්මගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? අම්මට ධර්මය අවබෝධ වෙලා නැති නිසා අම්මා හිතනවා මොකද්ද? අම්මා හෝ තාත්තා හිතනවා හැමදෙස්සෙම මොකද්ද? මේ ලෝකේ හරි සාරයි කියලා. ලෝකේ සාරතනක් කියලා අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ ඇයි ඒ අයගේ? මේ ධර්මයේක බිඳු මාත්‍රයක් අවබෝධ වෙලා නැහැ. විඥානයේ තමයි රජ්ජුරුව. විඥානයේ යටතේ තමයි ඉන්නේ. විඥානයේ පෙන්වන දේ තමයි කරන්නේ. මේ දුක මේ විඳගෙන දුක විඳගෙන ඉවර වෙලා තව එකක් කොහොම හරි පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ගොඩ නගනවා. එක ව්‍යාපාරයක් කරන මහත්මෙක් ඒ ව්‍යාපාරය කරගෙන කරගෙන අමාරුවෙන් දණිපණි කාගෙන කෝල් එකක් දුන්නොත් එහම අයියෝ මල වදේ මුං වැඩ කරන්නේ නැහැ අරකයි මේකයි කියලා ඔක්කොම බැනලා කොහොම හරි දවසේ ගෙවා ගන්නවා. දවස ගෙවාගෙන ඔහොම මාස දෙක තුනක් යනකොට දැන් මේ ව්‍යාපාරේ හොඳයි. අපි තව එකක් පටන් ගමු. මොකද පින්වදිනේ ඕවා තියෙනවා පුංචි මොකද්ද? ආස්වාදය. මොකද්ද ඒ ආස්වාදේ? තමන් දෙයක් කළා තමන් කැමති විදිහට වගේ වෙනකොට පොඩි ආස්වාදයක් තියෙනවා ඒකේ. ආන් ඒ ආස්වාදීය මායාවට අහුවෙලා ඊළඟට අනිත් මිනිස්සුන්ගෙන් තියෙන තැනක්. ඇයි ඒ? අනික් මිනිස්සු අතරේ ටිකක් උඩින් ඉන්න පුළුවන්. ඕකට බුදුහාමුදුරුවෝ කියනවා පිළිගන්න ඕකට විතරක් නෙමෙයි මේ ධ්‍යාන ගැන එහෙම කතා කරන කවුරු හරි මේ හරි ලොකුවට ඉන්නවා නම් ධ්‍යාන ගැන මම මේ චතුත්ථ ධ්‍යානෙට සම්බන්ධින්නේ මම ද්විතීක ධ්‍යානෙට සම්බන්ධින්නේ කියලා එහෙම කියන කවුරු හරි ඉන්නවනම් ඒයටත් හොඳයි මේක බුදුහාමුදුරුවෝගේ කතාව. සාස්ත්‍රුන් වහන්සේ කියනවා මේ ලෝක සත්‍යය හරියට මේ වගේලු. මොනවද? වැසිකිලි වලක ඉන්න පණුව ටිකක් ඉන්න වෙලාවක මේ පණුව ඉන්න වෙලාවක අසූචි පිනක් දානවා වැසිකිලි වලට. ඒ වැටිච්ච අසූචි පිනට අර පණුව ටික රණ්ඩු කළ එක පණුවෙක් නැග ගන්නවා අසූචි පිනට. නැගගෙන කියනවා බලපන් මගේ ගොඩ මේ උඹලට තියෙනවද මගේ තරම් ගොඩක්. ඔන්න සාස්ත්‍රුන් වහන්සේ දුන්න උපමාව. මහා දුක් ටිකක් ගොඩනගාගෙන ඒ දුක් ටික උඩට නැගලා ඉවර වෙලා කියනවා මොකද්ද? මේ බලපන් මේ මට තියෙන ගොඩ උඹලට තියෙනවද මෙච්චර? පින්වදින එක ගයක් තියෙන කෙනාද දුක් විඳින්නේ? ගෙවල් තුනක් තියෙන කෙනාද දුක් විඳින්නේ? මිනිසුන්ගේ හිතේ නම් මොකද්ද? අම්බෝ යාට ගෙවල් පහක් තියෙනවා. පුදුම සැපයක් විඳින්නේ. එහෙම කියලා තමයි හිතන්නේ. නේද? මිනිස්සු සැප කියන එක අඳුරන්නේ නැහැ පින්වදින. මිනිස්සු සැපය කියලා හිතන්නේ මොකද්ද කියලාවත් මට හිතාගන්න බෑ. ඔය සැපය කියලා කියන හැම තැනකම තියෙන මහා දුකක්. ආ ඒකේ දෙකක් නෑ. ඕනේ තැනක් අරන් බලන්න. දැන් සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ නෙගටිව් තින්කින් මේ කතා කරන්නේ. එහෙමත් හිතෙන්න පුළුවන්. මේ නෙගටිව් තින්කින් කතා කරන්න කියලා. මේ negative thinking නෙමෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ මොකද්ද? යථාර්ථය. මෙන්න මේක තමයි ඇත්ත. විඥානයක් විසින් ඔබට මායාවක් පෙන්නලා ඒ මායාව දිගේ ඔබව යවපු අවස්ථාවල් තමයි මේ ජීවිතේ කියලා ඔබ ජීවත් වුනේ. ඉස්සරහටත් ඒක කරලා දෙයි. මම බොරුයි කියනවා නම් යන්න ටිකක් සල්ලිකාරයෙක් මුණ ගැහෙන්න. විනාඩි 10ක් සල්ලිකාරයෙක් එක්ක කතා කරන්න. ඔබ ගෙදර ඉන්නේ කොහොමද? විඥානයේ පෙන්නපු මායාවත් අරගෙන. ගෙදර ඇවිල්ලා කතා කරන්නේ මේ අපි දිනු වෙන්න ඕනේ මේ අපි මොකද කරන්නේ එකට අපි අර වගේ බිස්නස් එකක් කරමුද දැන් දෙන්න දෙමහල්ල කතා වෙනවා ඕක හරියන්නේ නැහැ නේ ඔයා ඉන්නව කටවාගෙන මම බලන්න ඈ ආදිවාසෙන් රණ්ඩු වෙලා ඔක්කොම කල්ලි වෙලා සතියක් ඉඳලා නේ මොකද වෙන්නේ අර විඥානේ බොඳ වෙලා ගිහිල්ලා අලුත් විඥාන ගොඩනගා ගන්නවනේ දැන් මොකද වෙන්නේ ඉතින් අර රණ්ඩු වෙලා ඉතින් ඔක්කොම කල්ලි ඉවරයි දැන් ඉවරයි ඕක තමයි ස්වභාවය නැත්තම් ගොඩනගන්න ඉතින් පටන් ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ ඉතින් ඕක ගොඩනගනවා ගොඩනගලා අපි හිතමු ඉතින් සක්සස් වුණා කියලා. ගොඩනගලා යනවා ඉතින්. දැන් මොකද්ද ගත්තේ? කො මොකද්ද හරය? දැන් ඔබ ගොඩනගපු දේ ඔබ ගත්ත හරය මොකක්ද? ඔබ අද කරන රස්සාවේ ඔබ බොහෝම ඉහළට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. අපි දැන් බොහෝම ඉහළට ගිහිල්ලා ඉන්නේ කියලා. ඔබ තමයි ඩයරෙක්ටර් කියලා. කම්පැනි එකේ. නැත්නම් කවුරු හරි ලොකුම එක්කෙනා කියලා. ඒ තා අයිතිකාරය නෙමෙයි අනිත් ලොකු එක්කෙනා කියලා. දැන් ඔබ ලවපු දේ මොකද්ද? දැන් ඔබ මැරෙන්න ගන්නේ නැද්ද? ඔබ ලෙඩ හැදෙන්න ගන්නේ නැද්ද? ඔබගේ දෙමාපිය අරහේ මේ මැරිලා දුක් සහගත වෙන එකක් නැද්ද? දිකෝ ඔබ දුකින් නිදහස් වෙලා නැහනේ. ඔබ මොනවද කළා තියෙන්නේ? ඔබ කළා තියෙන්නේ ඉස්සර 1500 පඩියක් හම්බුණා, ඒකට හරියන්න කෑවා. දැන් 2500ක් හම් වෙනවා. දැන් ඒකට හරියන්න කනවා. ඒකට හරියන්න ඉන්නවා. 5000ක පඩියක් හම් වෙනවා. දැන් ඒකට හරියන්න කනවා. ඒ වගේම වාහනයක ඉන්නවා. ඒකට හරියන ජාතිය වාහනයක ඊළඟට ඒකට හරියන ජාතිය නිවසක ඉන්නවා. ඉතින් ওই ටිකනේ ඔබ කළා තියෙන්නේ. වෙන මොකද්ද ඔබට හම්බුනේ? ඉතින් නිවසක් ගත්තා නම් ආයේ දුක් තුනක් නෙමෙයි දරන් තියෙන්නේ. දැන් මේ කියන්නේ නිවස් ගන්න එපා කියලා නෙමෙයි. වැරදියට ගන්න එපා පිළිඳින යථාර්ථයේ තේරුම් ගන්න. වැරදියට ගත්තොත් තමයි හිතෙන්නේ මොකද්ද? මේක negative thinking කියලා. නිවසක් ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නිවසක් ගත්තා කියන්නේ මොකද්ද? දුක් තුනක් ගත්තා කියන එක. කුලියට හිටියා කියන්නේ මොකද්ද? එක දුකක්වත් නැහැ. ටැප් එකක් කරනවා මොකද කරන්නේ? කෝල් එකක් දෙනවා. ටැප් එකක් කරලා හදන්න. අරුව මොකද කරන්නේ? අයිතිකාරයා. ඉතින් ඌ මුදුනා මගේ ගේ තමයි අරුන් ඉන්නේ. ඉතින් ඌට මුදුන් එන්න දෙන්න. මුදුනම තමයි දුක් විඳින්නේ. ඔබ මුදුන් එන්න ඔබ දුක් විඳිනවා. වෙනමකුත් නෙමෙයි. පල්ලෙහාට යන්න මොකද වෙන්නේ? දුකක් නැහැ. දැන් ඔබ කයෙන් පල්ලෙහාට යනවා මොකද වෙන්නේ? ඔය කය ගැන තියෙන යථාර්ථය අවබෝධ කරගෙන පිංවදින ඔය කයෙන් නිදහස් වුණා නම් යම් දවසක ඔය කය නිසා ඔබ විඳින හැම දුකක්ම ඉවරයි. කොණ්ඩේ ඕනේ විදිහක තියෙද්දි. මූණ ඕනේ විදිහක තියෙද්දි. ඔය මූණේ පොඩ්ඩක් ගාගෙන යන්න ඕනේ තමයි. නැත්නම් ඔක මේ හොරිකඩ වගේ හැදෙනවනේ මූණේ. හොරිකඩ හැදුනොත් එහෙම මහාන කරගන්නවත් නැහනේ. බුදුහාඳුන විනී නීති පනවලා තියෙනවනේ. එහෙනම් ඒක පිරිසිදු තියාගන්න ඕනේ. ඈ කොණ්ඩේ ඔය තියෙද්දෙන්. ඉතින් ඒක සමාජයේට යන්න ඕනේ විදිහට යනවා. හ්ම්? ඔව් සෙන්ට් එකක් ගහන්න ඕනේ. ඇයි ඒ? නැත්නම් බල්ලිගුරුවත් ළඟ ඉන්න බෑනේ. ඒක නිසා ඒක ගහගෙන යනවා. ඉතින් ඇඳුම් ඔය ඒ විදිහට අඳිනවා. ඔය தත්තර යනකම් පල්ලිහට වැල්ල හිටියන. කයක් ඉතින් මේ පරිහරණය කරන්න ඕන නිසා තියාගෙන ඉන්නවා කියන මතේ මට්ටමට යනකම් ඇවිල්ලා හිටියනම් පින්වතුනි. ඔය කය නිසා ඔබ විඳින මහා දුකෙන් 99%ක්ම නිදහස් නේද? නිකන් හිතලා බලන්න. 99%ක්ම නිදහස්නේ. ඔය කය නිසා මොන තරම් ඔබ දුක් විඳිනවද? ඒ අතරතුර ඔය කයට කවුරුහරි නිග්‍රහ කළොත් එහෙම මොකද වෙන්නේ? ඔයා ටිකක් මහතයි වගේ නේ. ඒක ඇති හොඳටම. ඒ වෙලාවේ මොකක් කියන්නේ? හීගල hina වෙලා ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා දෙස් දෙවල් තියන්නේ ඊට පස්සේ. නේද? මේ පොඩි දෙයක් කිව්වා කියලා. කයට. ඒක තමයි ස්වභාවය. එහෙනම් බින්ගොතනේ ඒ මට්ටමේ මිදෙලා හිටියානම් ඔබ මොනතරම් සැපේකද ඉන්නේ බලන්න. සැපේ කියන්නේ යන්නේ ඒකට. සැපේ කියන්නේ ගෙවල් පහක් තියෙන එකට නෙමෙයි. ගෙවල් පහක් තියෙන එකයි ඉන්නේ මානෙන් විතරයි. උට මානේ විතරයි තියෙන්නේ හොඳකට. අනිත් ඔක්කොම මොනවද තියෙන්නේ? දුක. ඉතින් මානේ කියන්නේ මායාවක් මිසක් වෙන මොකුත් නෙමෙයි. වෙන මොනවද තියෙන්නේ? හිතන්න ඉන්න පුළුවන් මට ආරක්ෂාව දැන් හරි දැන් ගෙවල් පහක් තියෙනවනේ. ඈ? අපිට ඉතින් කාලයක් ඇඳලා ඉන්න පුළුවන්. හෙට උදේනකොට ඌ මැරිලා. ගෙවල් පහක් තිබ්බට කමන් මම මේ කියන්නේ ආයි වරදවා ගන්න එපා. මේ ගෙවල් පහක් තියෙන පිරිසට දොස් කියනවා නෙමෙයි. නැත්තම් හිතයි ගෙවල් මුන්ට ගෙවල් ගන්නත් බැරුව ඇති. එන ඉඳන් මුන් ගානවා පාර ආදී එහෙම නේද? ඔය පෘථග්ජනයාගේ ස්වභාවය ඕකම තමයි. පුළුවන් නම් මේ කයත් කුලියට දෙනවා කාට හරි. මොකටද? මේක උඹ පාවිච්චි කරගෙන හිටහන්කෝ මට වැත්තරලා ඉන්න දියන්කෝ කියලා. යථාර්ථයට අවබෝධ යථාර්ථයට වැටෙන්න වින්වතුනි. හරි නිදහස්. අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය සමාජයේ තමයි. නමුත් සාමාන්‍ය සමාජයේ අඬා වැළපෙන දේවල් වලට අපි අඬා වැළපෙන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ ගැටෙන දේවල් වලට අපි ගැටෙන්න යන්නේ නැහැ. ගහන්න ඕන නම් ඉතින් ගහපන්. බයින්න ඕන නම් ඉතින් බැනපන්. එච්චරයි. ඔය මට්ටම තින්ගොතනේ ක්‍රමක්‍රමයෙන් හදාගෙන ගියාට පස්සේ තමන්ගේ තැන තමන්ට හැදිලා එනවා. මොකද්ද තමන්ගේ තැන? නිවන. වෙන මොනවද? ආයි මේ මස් ලේඛයක් අරගෙන මේ මනුස්ස ලෝකෙට එන්න අවශ්‍යතාවයක් නැහැ. ගන්ධබ්බේකට මස් ලේඛයේ බුදු මාසාවක් තියෙන්නේ. ඒ ආසාවෙන් ඉඳලා උට මස් ලේඛයක් හම්බෙච්චා ඉඳලා ඌ මොකද කරන්නේ? ඒක හරියට විඟුදින දුප්පත් එකා පෝසත් වෙන්න උත්සාහ කරනා වගේ වැඩක්. දුප්පත් එකා හිතනවා පෝසත් වෙන්න හරියට සැප විඳිනවා. ඒක නිසා මම මොකද කරන්නේ? මත් කොහමරි පෝසත් වෙන ඕනේ. එතකොට හරි මේ නිවන් දකින්න එක නෙමෙයි කරන් තියෙන්නේ, මොකද්ද කරන් තියෙන්නේ? ඈ පෝසත් වෙන එක. පෝසත් වුණාට පස්සේ මේ දුක නැහැ. අපි මේ දුක් විඳින්නේ මේ අපිට හල්ලි නැති හින්දා. අන්නේ වගේ තමයි ගන්ධබ්බය. උවිත ඇන අනේ ඇල්ලුවට අහු වෙන්නෙත් නැහැ. මේ අපිට මු කන්න බොන්නත් නැහැ. ඉතින් ඒක නිසා කොහමරි මස්ලේ කයක් හම්බුනා නම් කීක උහිතේ තියෙන. උට මස්ලේ කයක් හම්බුනාම ඊට පස්සේ මොකද කරන්නේ? දැන් උඩ හම්බේද නිකන් කන්න? පොඩි කාලේ නම් හම්බෙයි. අම්මා ඉන්නේ හින්දා. අම්මා හැල දෙන්නා මෙහෙම මලොත් එහෙම මොකද වෙන්නේ පොඩි කාලේ? දැන් හිඟා කාලේ නේද කන්න වෙන්නේ. දැන් පොඩි දුකක් දැන් විඳින්න තියෙන්නේ. ඊට පස්සේ කයට මොන තරම් ලෙඩ හැදෙනවද? ගන්ධබ්බ කයි ලෙඩ හැදුන්නේ නැහනේ. තිබිච්ච ලෙඩ මොකක් හරි දිනවනේ ඒක විතරනේ තිබුණේ. එහෙදි මස්ලේ කයක් ආවා අරගෙන ආවා කියලා සැපයක් ආවද? අන්න ඒකයි පිංගුතුනි කියන්නේ. එහෙනම් මෙතනින් දිව්‍ය ලෝකෙට ගියහම මොකද වෙන්නේ? දැන් මෙතනින් දිව්‍ය ලෝකෙට ගියහම මොකද වෙන්නේ? ආයිත් මේ ටිකම කරගෙන යන්න වෙනව නේද? ඒකයි කියන්නේ බින්ද දිව්‍ය ලෝක කියන්නේ මේ මහා මේ සාර තැනක් නෙමෙයි. සැපය කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දිව්‍ය ලෝකෙත් ඔබ දෙයක් ගොඩ නගනවා. ඔබගේ පිනට හෝ ගොඩ නැගිලා තියෙනවා. ඒ ගොඩ නැගින දේවල් මොකද වෙන්නේ? පිනසේ වෙනකොට මොකද වෙන්නේ? ඒව නැහැ ඊට පස්සේ. ලස්සන දිව්‍ය අපසරාවියක් හිටියා. ඒ දිවුනේ පිනකට. ඒ පින ටික ටික ගිහිල්ලා ඔන්න දැන් දිව්‍ය අපසරාවේ නැහැ. දැන් දුක නැද්ද? ගව් ගානද්දික විමානයක් තිබුණා. ඒ පින පරිසම් දිලා ඉන්නකොට විමානේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න තියෙන පොඩි විමානයක්. ඉතින් අර යන දෙවි කෙනෙක් කියගෙන යනවා මාළුකොඩි හිටියේ මාළු ලොකු විමානේ කෝ දැන් නැහැ නේද? ඒකනේ කිව්වේ. ඈ දිව්‍ය ලෝකේ ඕවා හොඳ ආකාරය තියෙනවා. බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. දිව්‍ය ලෝකේ නැත්තේ කොහොමද? බ්‍රහ්ම ලෝකෙත් මානෙ තියෙනවනේ. නැති කරපුවා නෙමෙයි ඒවා. ඔයාට වඩා කොයි මට තියෙන ලොකු ඉරිදියක්. ඔයාට මවන්න බලන්න. පස් දෙනෙක් මවලා වෙන්නන්න පුළුවන්. මම මවනවා 10 දෙනෙක්. ඔය පොඩි ළමයි කියන්නේ ඒවා කියනවා ඒගොල්ලොත්. එතනට ගියා කියලා නිවන කියලා එකක් නැහැ පිංගු. එතනට ගියා කියලා සැපය කියලා එකක් නැහැ. මේ විඳින දුක එහෙම විඳින්න තියෙන එක වාසියක් තියෙනවා. මොකද්ද? මේ මස්ලේ කය නෑ. මේ ලෙඩ හැදෙන කය නෑ. ඒක තමයි තියෙන එකම වාසිය. ඉතින් ඔතනට ගියේ එකෙක් කවදක්වත් ආයි නිවන් දකින්න උත්සාහ කරන්නේ හරි අඩුවෙන්. ඇයි හේතුව? ලන්ඩනේට ආපු එකෙක් නිවන් දකීද? ලන්ඩනේට හෝ ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවට හෝ ගිය කෙනෙක්. මම මේ ගැන හැමෝම ගැන නෙමෙයි. ඉතින් ඔබ නිවන් දකින්න මේ ලන්ඩනේ ඉන්නේ. ඔබ කියන්නේ මේ ලන්ඩනේ ඉන්න මේ ජනගහණය කී දෙනෙක්ද? ප්‍රකෝටියෙන් එකක් විතර නෙමෙයිද මේ බණ අහන්නේ? මිනිස්සු හිතන්නේ කොහමද? අපි මොන තරම් දෙයක් විඳනද ලන්ඩන් ආවේ? ඔක්කොම ගෙවල් උගස් තියලා ඔක්කොම කරලා දහ දුක් ඉඳලා ලන්ඩන් ඇවිල්ලා ඊට පස්සේ වැඩ කරලා මේ ගෙයක් තොරක් එහෙම අරගෙන අපි මේ සෙටල් වෙන්න හදනවා. නිවන්ද කළ පුළුවන්ද? ඕක නෙමෙයිද මිනිස්සු වෙන මානසිකත්වය? නිවන් දකලා පුළුවන්ද? හරියට මේ නිවන් දකින්න කියන දැන් මැරුවා වගේ වැඩක් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අවබෝධයක් නැහැනේ. නිවන කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැනේ. විඳින දුකවත් තේරිලා නැහැනේ. ඒ කියන්නේ සාස්ත්‍රුණ හද කිව්වේ පළවෙනිටම කරන්න ඕනේ මොකද්ද? අනිච්ච දුක් අනත් දුලින් දකින්නනේ මේ දුක. දුක අවබෝධ වුණේ නැත්තම් පින්වතුනි නිවන් මගක් නැහැ. එහෙනම් ඔය පෘථග්ජනෙක් නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එක බොහොම සරල දෙයක්. ඇයි? නිවන කියලා දැනගන්න නම් දුක කියන එක අවබෝධ වෙන්න ඕනේ. දුක අවබෝධ වෙලා නැත්තම් මේ දුක තව තවත් ගොඩනගගෙන යන්න නම් හිතන්නේ ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? මේ කෙනාට නිවන කියන එක ගැන කිසි අවබෝධයක් නැහැ. ඒ කෙනා හිතන්නේ නිවන කියන්නේ මොකද්ද? මහා පහත් දෙයක්. මෙතන ඉවරයිනේ. වා මෙතන ඉවරලා කොහොමද? මෙච්චර මහන්සිලා ආව නම් එහෙනම් පිංගුදෙනි ලන්ඩන් වලට ආපු කෙනා ඔහොම හිතනවා නම් දිව්‍ය ලෝකෙට ගිය කෙනා කොහොම හිතයිද? දැන් ඔය හොෝගාලා පිංකම් කර කර දිව්‍ය ලෝක යන හදන පිරිසක් ඉන්නේ. ආන් ඒ අයට මම මේ AI ගැන මම මේ කියන්නේ. පින් කරන එකේ වැරද්ද නෙමෙයි. දිව්‍ය ලෝකෙට ගිහිලා එතනින් නිවන් දකින්න බලාගෙන කියන දෘෂ්ටියක් හදාගෙන ඉන්න පිරිසක් ඉන්නවා නම් අන්නේ අයගෙන මම මේ කියන්නේ. මොන අපරාධයක්ද බලන්නේ මේ වගේ දෘෂ්ටි දෙන පිරිස? මේ අසුචි වල හොඳ නැහැ කියලා ඊට වඩා පොඩ්ඩක් එහාට තියෙන මේ ඊට වඩා අලුත් අසුචි දින අසුචි වල පෙන්නලා කියනවා මේ අසුචි වල හරියන්නේ නැහැ. මේ උත්සාහ කරපන් මේ අසුචි වලෙන් අර අසුචි වලට පයින්න කියලා. ඒ අසුචි වල ඉන්නේ උන් try කරනවා නිවන් දකින්න. මේ අසුචි වල ඉන්නේ උන් try කරනවා මොකටද? අර අසුචි වලට පයින්න. ඒ අසුචි හොඳ ඇති මේට වඩා කියලා. ඒකට ඉතින් මාර්ගයේ පාදලා දෙනවා නායකයෝ කියලා කිරිසක් ඉඳගෙන. තව මතේකුත් ගොඩ නගනවා නිවන් දකින්න බෑ නිවන වැහිලයි කියලා. එනම් පිංගුතුනි මේ විඤ්ඤාණයේ මායාකාරීත්වය තමයි ඒ ඔක්කොම කරන්නේ. දැන් අපි මහත්මයෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා මෙහෙම. දැන් ඔය රැවටෙන්නේත් විඤ්ඤාණයම නේද කියලාත්. දැන් විඤ්ඤාණය නැමැති මායාකාරීකුට රැවටෙන්නේත් මනම නේද කියලා. මෙහෙමයි. විඤ්ඤාණය නැමැති මායාකාරයා කියන කෙනා ගොඩනැගුවට පස්සේ ඒ ඒ ඒ මායාකාරීත්වය තුලින් අර පුද්ගලත් මොකක් හරි අර විද්‍යාමාන වෙන සිත් પરම්පරාවක් තියෙනවනේ. ඒකයි මං ඒ ඒ අහපු වෙලාවෙත් ඒකට උත්තරයක් නොදී ගියේ. ඒ අහපු කාරණාව විස්තර ගන්න හරි අමාරුයි. ඒකට හේතුව තමයි එතකොට පුද්ගලයෙක් මවන්න ඕනේ. පුද්ගලයෙක් මැව්වොත් ධර්ම විරෝධී. ඇයි ඒ? පුද්ගලත්වයක් මේ ලෝකේ නැහැ. පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ. එතකොට හැබැයි ඒක කියලා දෙන්න පුද්ගලයෙක් මවන්න ඕනේ. එතන ඔබ කියලා කෙනෙක්ව මං ගන්නවා. ඔබ කියලා කෙනෙක්ව අරගෙන අර විඤ්ඤාණය මවල දුන්න එකෙන්. මොකද මම දන්නවා මේ මහත්යයි කතා කරන්නේ ඔබ ගැන නෙමෙයි. මේ මහත්මයා මේ කයත් අත يعني කය ගැනත් නෙමෙයි කතා කරන්නේ. මේ සිත් પરම්පරාව ගැන කතා කරන්නේ. මේ සිත් પરම්පරාවේ මූලිකත්වය අරගෙන කටයුතු කරන මනෝ විඤ්ඤාණය ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. මේ මනෝ විඤ්ඤාණය එතනින් හදලා දෙන මායාව තුළින් අර විද්‍යාමාන වෙන සත්වයා තමයි දුක් විඳින්නේ. විද්‍යාමාන වෙන සත්වෙක් ඉන්නවනේ දැන්. ඔබ කියන්නේ ඒ සත්වයානේ. කවුරු හරි විද්‍යාමාන වෙලා ඉන්න සත්වෙක් ඉන්නවනේ දැන් ඔබ. දැන් ඔබ ඒ හදපු ඒ දේවල් වලින් දැන් දුක් විඳින්නේ කවුද? ඒ සත්වයා. ඒ සත්වයා දුක් විඳිනවා. මේ අද්වැය විතරක් නෙමෙයි. ඉස්සරහට දුක් විඳ යනවා. දැන් පින්වතුනි ඔය අනිත් එක තමයි මෙන්න මෙතන ගන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. මේ විඤ්ඤාණය කියන්නේ වැලක්. සිත් කියන්නේ પરම්පරාවක්. ඒ සිත් પરම්පරාව දැන් මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා. ඔබගේ ගමේ ඔබට ඥාති නොවන කෙනෙක් හොයාගන්න පුළුවන්ද? හරිම අමාරුයි. අපි විහිදෙව්වොත්, තව විහිදෙව්වොත්, પરම්පරා 1000කට 2000කට විහිදෙව්වොත්, ඔය ගමේ ඉන්න හැම කෙනාම, ලංකාවේ ඉන්න හැම කෙනාම ඔබගේ නෑදෑයෝ නෙමෙයිද? නෑදෑයෝ නෙමෙයිද? තව પરම්පරා 2000කට පස්සට ගියොත් ඉන්දියාවේ ඉන්න හැමෝම අපේ නෑදෑයෝ නෙමෙයිද? තව પરම්පරා ලක්ෂයකට එහාට ගියොත් මේ මුළු ලෝකෙම ඉන්න අය අපේ නෑදෑයෝ නෙමෙයිද? පිටින්දී પરම්පරා දෙකකින් එහා පැත්තට කියලා බලන්නකෝ. ඔබගේ සහෝදරයා කසාද බැඳපු කට්ටිය. එතන ඒ අයගේ ලේ ඥාතිව ඒ අයගේ ලේ ඥාතිවරු කසාද බැඳලා ඉන්න අය. ඔහොම බැලුවට පස්සේ ඒක ලක්ෂයක් අහු වෙනව නේද પરම්පරාවක් ඇතුලේදී. ඇයි ඒ අයගේ ඥාති? ඒ අයගේ ලේ ඥාතිවරු. ඊට ඒ අයගේ ලේ ඥාතිවරු. ඒ අයගේ ලේ ඥාතිවරු. ඒ අය කසාද බැඳපු අය. ඒ අයගේ ලේ ඥාතිවරු. ඈ? ඒතර එක પરම්පරාවක් ඇතුලේ ලක්ෂ කෝටි ගන්න පිරිස ඉන්නවනේ. එහෙනම් පින්වතුනි මේ પરම්පරා ලක්ෂයක් පස්සට ගියොත් මේ මුළු ලෝකෙම ඥායදයෝ නේද? ආන් ඒ වගේ තමයි පිංගුතුනි මේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් විද්‍යාමාන වෙන මට්ටමට යම් දවසක පටන් ගත්තා නම් දැන් මයෙන් අහන්න එපා කවද්ද කොහෙද බුදුහාමුදුරුවෝ ඒව කියලා තියෙනවද ඒව අහන්න එපා පිංගුතුනි බුදුහාමුදුරුවෝ කියපු තැනක් හොයාගන්න බෑ අපිට ඒක නිසා අහන්න එපා මේ සත්වයෝ ආයි අලුතෙන් මේකට එනවද සහ සත්වයෝ එහෙම ඉස මේ අපි කවද්ද මුලින්ම පහළ වුණේ මොකා වගේද පහළ වුණේ ආදී වශයෙන් ඒව අහන්න එපා මොකද ඒව නිවර නෙමෙයිනේ නේද ඔබ ඒක අහන්න මම මෙන්න මේ කියන දේ මට කළලා දීලා මම ඔබට දෙනවා අඩි රූලක් ඔය අඩි රූලේ හරි මැද හොයලා දෙන්න අන්න එදාට මම කියලා දෙන්නම් අර ටික අඩි රූලක පුළුවන් ද හරි මැද හොයන්න ඔබ ගියා මේ තියෙන මැද හරියට මේ 15 තියෙන්නේ 15 සෙන්ටිමීටර 15 මැද කියලා නෑ අන්වීක්ෂයෙන් බැලුවාම ඒකත් කොච්චරද ඒකත් ගොඩක් ලොකුයි දැන් එන හරි මැද හොයන්න බලන්න දැන් ඒකත් ඔය මැද හොයලා ගියායි මේක කියලා. නෑ තව ටිකක් අන්වීක්ෂය තියුණු අන්වීක්ෂකින් බලන්න. එතකොට මොකද වෙන්නේ? ඈ තව ලොකුයිනේ. එයා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකින් බලන්න. තවත් ලොකුයිනේ. එහෙනම් අන්වීක්ෂය තාම හොයලා නෑනේ. එන හොයනකන් ඉන්න. අනිත් අන්වීක්ෂය එතනින් එහාට බලන අන්වීක්ෂය හොයලා නැත්තම් මොකද කරන් තියෙන්නේ? තාම ඔබට මැද හවුන්නේ නෑ. ඔය මොකද කරන්න ඕනේ? ඒ අන්වීක්ෂය හොයනකන් ඉන්න. ඒ හොයලා ඉවරලා මැද කියන්නේ. එහෙනම් මේ මැද හොයන්න පුළුවන්ද? එහෙනම් පින්වතුනි සාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අඩි නූලක මැද හොයන්නද? එන කවුරුහරි කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් එහෙම සාස්ත්‍රුන් වහන්සේ විසින් අඩි රූලේ මැද කියලා තියෙනවද කියලා මොඩ නැද්ද? නිය ඉදලා බලන්න. ඒ වගේ තමයි පිඟුතනේ මේ සත්‍යයේ මේ පළවෙනි වතාවෙන් බිහි වෙන්නේ. දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ මේ මේ මේ මේ කල්පේ හැදිච්ච හැටි කියන්නේ. ඒකත් එච්චරයි හැදගෙන ගිහිල්ලා තියෙන එකක් නන. තව මොන කතාවද? මිනිස්සෙක බිහිවීම. එහෙනම් පිඟුතනේ යම් දවසක ඔබ බිහි වුණා නම් මොකද මම මේවා කියන්නේ පිඟුතනේ? එතකොට ඔබට තෝරලා වේලලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔව අහලා වැඩක් නැති ප්‍රශ්න. ඒකයි සාස්ත්‍රුන් වහන්සේවට උත්තරයක් දීලා නැත්තේ කවදක්වත්. කොහෙදවත්. ලෝකයේ කෙරවල කොහෙත් තියෙන්නේ. ඔය හොයන්න යන්නේ NASA කියලා ආයතනයක් හදාගෙන මොකද්ද කරන්නේ? මේ අසහනයෙන් ඉන්න සත්වයන්ට මොනවද තව ටිකක් මොනව කරලා දෙනවද? කොහොම හරි ඒ අසහනේ ඉන්න සත්වයන්ට සහනේ සලසීමවත් මොනවද කරන්නේ? තව ටිකක් වේදනා සංඥා හොයලා දෙනවා. අංගහරු ලෝකේ අන්න වතුර හම්බුණා. ඈ අන්න මේ තව මොකක්ද එකක් හම්බුණා. ඈ අර යානි අන්න යානි දැන් එහෙට යනවා මෙහෙට යනවා ඈ හොයනවා තාම ඉන්නවද කියලා. දැන් තවත් එකක් මොකද්ද කියලා තියෙන්නේ? තවත් එකක මොනවද හම්බුණා කියලා? වතුර හම්බුණාද මොනවද කියලා? ඈ ඉතින් ආදිවාසයෙන් එනවා ඉතින්. අසහනෙන් පෙළ සත්‍යයන් මොකද්ද කරන්න ඕනේ? තව පුළුවන් තරම් මේවා දාගන්න. ඉතින් පත්‍ර ගහනවා. ඇයි ඒ? එතන මොකද්ද වෙන්නේ? අසහනෙන් පෙළ සත්‍යයට පුළුවන් මොනව කරගන්න? තව ඇතුළට දාගන්න. ඇතුළට දාගෙන කොයි වෙලාවෙ හරි ඔය රේජන්ට් ගන්න පුළුවන්. කොයි වෙලාවෙ හරි ගන්න පුළුවන්. එතන අසහනෙන් මිදෙන්න පුළුවන්. ඒකයි පිටින් කොයි මොහොතේවත් වේදනා සංඥා ගන්න එක නතර කරන්නේ. හැමදෙයක්ම ඉන්නේ හරි. තව දෙයක් කොහොම හරි ගන්න බලාගෙන ඉන්නේ ඇතුළට. කියන්න ගියේ පිටින්. එතකොට දැන් හිතලා බලන්න යම් දවසක ඔබ මේ ලෝකෙට ආවන. ලෝකෙට කියලා කිව්වේ මේ උප්පත්ති මැරෙන උප්පත්ති මේ මැරෙන උපදින සසර ගමනට ඇතුල් වුණා නම් යම් දවසක. එදා වැඩුවා නම් පිටින් පළවෙනි හිත. මේ දැන් ඔබට තියෙන හිත. ඒ හිතට ඥාති. ඥාති මිසක් ඒ හිත නෙමෙයි. ඥාති කොහමද? પરම්පරා ලක්ෂ ප්‍රකෝටියකට එහා ඥාති. අන්න එහෙම එන එකක් තියෙන්නේ. එහෙනම් ඔබ දැන් මම මේක ඔබට හොඳට ගලපන්න හදන්නේ මේ මනුස්ස ලෝකෙ ඉන්න ඥාතිවරුත් එක්ක. එතකොට අද ඔබ මෙතන ඉඳලා પરම්පරා ලක්ෂයකට එහා ඉන්න ඥාතිවරයෙක් ගන්න මේ අල්ලපු ගෙදර ඉන්න සුදු ඇන්ටි. එයයි ඔබයි දෙන්නම එක්කෙනාද? නෑ. හැබැයි ඥාති නේද? දැක්කද? එයයි ඔබයි දෙන්නම එක්කෙනා නෙමෙයි. හැබැයි කවුද? ඥාති. සම්බන්ධයක් තියෙනවා. ඔන්න ඕක තමයි සත්වයා කියලා කියන්නේ. මේ ස්වභාවය තමයි පිඟුතුනි සත්වයා කියලා කියන්නේ. පෙර ජාති සිහි කරද්දී ඒ ඥාති සම්බන්ධතාවය හරහා තමයි යන්නේ. ඒ කිව්වේ මේ මනුස්ස ලෝකේ ඥාති නෙමෙයි දැන් මං කියන්නේ. මොන ඥාතිද? අර සිත් පරම්පරාවේ ඥාති සම්බන්ධය හරහා තමයි යන්නේ. පෙර ජාති ලක්ෂයක් එහාට සිහි කරන්න පුළුවන් නම් ලක්ෂයක් එහාට ගිහිලා කියන්නේ එන්නේ සම්බන්ධතාවය බල්ල තමයි. එහෙනම් සත්වයා කියලා කියන්නේ පිඟුතුනි ගියාත් බැවේ හිටපු කෙනා නෙමෙයි මේ ආත් බැවේ ඉන්නේ. ඥාතියා ඉන්නේ. ඒකයි කිව්වේ එයාත් නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඥාති සම්බන්ධය තියෙනවා. ඥාති කියලා කිව්වහම දැන් ඔන්න ගන්න යන්න එපා. අර ලේ ඥාති ඒ කතාව. මොකද්ද වෙන්නේ? එයත් නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. දැන් උදාහරණයකට ගමු තව. දැන් ගියාත්මේ. ගියාත්මේ ඔබ රොබර්ට්. දැන් රොබර්ට් පුංචි දරුවා ඉපදුනා. දැන් ඉපදිලා දැන් එයාට සිත් හට ගන්නවා විඥාන වෙන්න මායාකාරීව පෙන්නලා ඔක්කොම කරලා කොමාරි කරලා දැන් ඔන්න දැන් ආවා. දැන් ඔන්න රොබර්ට් වයසයි. දැන් වයසක රොබර්ට්. දැන් වයසක රොබර්ට් තත්ත්වයට ඇවිදිලා ඔන්න වයසක රොබර්ට් දැන් ඔන්න මැරෙන අන්තිම මොහොතට ආවා. මේ අන්තිම හිත දැන් රොබර්ට්ගේ. ඒ අන්තිම හිත සහ මේ අද්දවේ ඉපදුනා ජෝන් නැත්තම් පාලිත. දැන් මොකද වෙන්නේ? රොබර්ට් මැරි රොන්න රොබර්ට්ගේ අන්තිම හිතත් පාලිතගේ පළවෙනි හිතත් දෙකම එකට ඒකාබද්ධ වෙලා තමයි හටගන්නේ. දැන් මොකද උනේ? අන්න ඥාති සම්බන්ධය දුන්නා. එහෙම නැත්තම් රිලේ පොල්ල දුන්නා. රිලේ එකක් ගැන හිතන්නද? රිලේ දුවනවා කියන එකක් මතකයි නේද? එකෙන් දුවගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අනිත් එකාට පොල්ල දීලා තමයි උන් අතර එන්නේ. මේ සිත් පරම්පරා කියලා කිව්වේ පිංගුතුනි අර දිවීම හැවත් වේගය. අර දුවන එකම මොකද්ද? මෙතේ වෙලා අතන නිමල් දුවගෙන ගියා නම් ඌ තමයි මොකද්ද? ගියාද මේ සිවිච්ච ශරීරේ. ඒ ශරීරය එතන ඩොක් ගාලා හැලුවා. හැබැයි වේගය අඩු වුණාද? නැහැ. වේගය තාම යනවා. තාම රිලේක දුවනවා. හැබැයි මොකු වෙනස්ද? පිටට පේන එක වෙනස්. කයෙන් ඇති ඵල නැහැ මහත්තයා. මේ කය කියලා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. දැන් තව ටිකකින් මම ඒකට එනවා. මේ හොඳම සාරය. ඊගොඩනේ මේ දේවල් මෙනෙහි කරන්න සමාධිගත වෙවි. මේ දේවල් මෙනෙහි කරනවා. මේවා මෙනෙහි කරන්න නැතුව පිංගුදිනේ මතු කරගන්න බෑ. මේ ශ්‍රේෂ්ඨ උත්මය මේ ලෝකෙට පහළ වෙලා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ යම් ප්‍රමාණයක් ඉස්සරහට විග්‍රහ කරනවා. ඒ දේවලුත් අපිත් ಉಪಯೋಗي කරගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයත් අපි ಉಪಯೋಗي කරගන්නවා. වෙනම. ඒ කරගෙන පිංගුදිනේ මේ සමාධිගත වෙවි. මේ දේවල් ඔක්කොම හාර ඇතුළට ගිහිල්ලා බලනවා මොකද්ද මේකේ තියෙන්නේ කියලා. නැත්තම් ඔබට මේක විවර කරන්න බෑ. සාත්‍රුන් වහන්සේගේ නමකගේ හිතේ ඇතිවෙච්ච දේ තුල තමයි අද අපි මේක අවබෝධ කරන්නේ. එන්නේ හැම ක්‍රමවේදයක් තමයි මේ සාත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ගේ තුලත් හටගන්නේ. ඒ தත්ත්වෙන් තමයි පිංගුදිනේ මේ සමාධිගත වෙවි ඔබට මේවා දෙන්න හදන්නේ. එතකොට ඔබට කරන්න තියෙන එකම දේ මොකද්ද? පුළුවන් තරම් උත්සාහ කරලා මේ ගමන කරගන්න. මේ වැඩ පිළිවෙල කරගන්න. මේ සද්ධර්මයේ මේ වෙලාවේ ඔබට ආයේ වැහිලා ගියොත් එහෙම ආපහු එයිද නැද්ද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ. එන්න බෑ, එන්නේ නැහැ කියන්න මට අයිතියක් නැහැ. මොකද හේතුව සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට එන එක නතර වෙලා නැති හින්දා. නමුත් ඉතින් වැහෙන සීක්‍රතාවේ වැඩි. සාහිදී ඔබට ආපවත් බෑවක් කොහොමද ලැබෙයිද කියලා කොහොමද දන්නේ? ඒක නිසා කරගෙන යන්නයි තියෙන්නේ. දැන් එතකොට දැන් බලන්න අර රිලේ එකක් දුවන එක ගැන කතා කළානේ. එතන ඒ රිලේ එක දුවන එකේදී පිංගුදිනේ මේ තනි කර. එතන නිමල් මේ පොල්ල අරගෙන පොල්ල කිව්වේ පන. දැන් හොඳ උපමාවක් මැවිලා ආවේ එතන. ඒ පොල්ල කිව්වේ පන. දැන් මොකද කරන්නේ? ඒ පොල්ලත් අරගෙන. ඒ කියන්නේ මේ ජීවිතේන්ද්‍රිය පවත්වනවා. ජීවිතේ පවත්වගෙන යනවා. ඒ පොල්ලත් අරගෙන මෙතන ඉඳලා මීටර් 100ක් එයා දිව්වා. ඔන්න අවුරුදු 100ක් ජීවත් වුණා. ජීවත් වෙලා මොකද කරන්නේ? ඒ පොල්ල දෙනව කාටද? නිමල්ට. නැත්නම් නිමල් දිවුවා නම් කමල්ට දෙනවා. දැන් කමල් මොකද කරන්නේ? කමලුයි නිමලුයි අවසාන අවස්ථාවේදී මොකද කරන්නේ? දෙන්නම මේ පොල්ල අල්ලනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ වගේම පිංගතුනි කමල් ටික දුරක් දුවනවා නේද? නිමල්ගේ වේගය ගන්නවා කමල්. ඔව්ද නැද්ද? රිලේ එකක් දුවනවා දැකලා තියෙනවා ඔබත් දුවලා ඇතිනේ. නේද? එතකොට නිමල් දුවනවා දුවාගෙන යනකොට කමලුත් දුවාගෙන ගිහින් ඒ වේගය අරගෙන තමයි එතනින් එහාට යා පොල්ල අරගෙන දුවන්නේ. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තමයි මේ චුතිචිත්තිය සහ ප්‍රතිසන්දිය කියන තැන තියෙන්නේ. දුවනවා කියන වේගේ පවත්වනවා කියලා කියන්නේ ජීවිතේ අරගෙන යනවා ඉස්සරහට. කකුලක් මාරු කර කර කකුලක් මාරු කරනවා කියලා කියන්නේ එක සිතක් බිඳිලා තව සිතක් හට ගන්නවා. එහෙනම් පින්වදනේ එක මොහොතකවත් ඔය දුවන ඔය අපි හිතමු මේ කිලෝමීටර් 10ක් මේක දුවනවා අපි කැමරාවකින් බලාගෙන ඉන්නවා කියලා කිලෝමීටර් 10ම දුවන හැටි. එහෙනම් පින්වදනේ ඔය එක අවස්ථාවකවත් එක පුද්ගලයෙක් කියලා කෙනෙක් ගන්න අවස්ථාවක් තිබුණාද? නෑ. ඒ අපිට දැක්කේ මොකද්ද? මේ කකුල එන එක අවස්ථාවකවත් මේ කකුල එහෙම එකට තියාගෙන ඉන්නව දැක්කද අපි? නෑ. මොකද මේ කකුල තියෙනකොට අර කකුල ගන්නවා. ඒ කකුල අරගෙන අරක තියෙනකොට අනික ගන්නවා. එහෙනම් මේ එකක් අරගෙන එකක් තියෙමින් එකක් අරගෙන එකක්. ඒ කියන්නේ එකක් බිඳෙනකොට අනික තියෙනවා. ඒක බිඳෙනකොට අනික තියෙනවා. මෙන්න මෙහෙම සිත් පරම්පරාවක් තමයි පින්වතුනි මේ යන්නේ. ඒ හැම එක සිත් පරම්පරාවක්ම ඒ සිත් පරම්පරාවන්ට කොහෙන් හරි ඥාති වෙනවා. කොහෙන් හරි ඥාති වෙනවා කිව්වේ ලේ ඥාති උරුමයක් ගැන නෙමෙයි කියන්නේ. අර ඥාතිත්වය, ඒ කියන්නේ ඒ එහෙම පස්සට අරගෙන ගියොත් එහෙම මෙයාගේ ගිහිල්ලා. එහෙම පස්සට ගිහිල්ලා හොයා ගන්න පුළුවන් මෙයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. අන්න එහෙම ක්‍රමවේදයක් තමයි පින්වතුනි මේ සත්‍යය කියන්නේ. කයට නම් ඇති වැඩක්ම නැහැ. මේ කය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. දැන් අද මේ දෙතින් එහාට මේ දේශනාව කරද්දී ඔබට තේරෙන්නේ මේ කය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ හිටපු මුලාවෙන්. රෝද පිංගුදෙන මේ සමාධි දර්ශනය දකින්නකොට මේ දේවල් ඔක්කොම මතක තියාගෙන ඉන්න බෑ. ඒක නිසා මේ ධර්මයේ අවබෝධ වෙච්ච මහතුරුන්ට මම මේවා කියනවා කතා කරලා. මොකද ඒ කියන්න හේතුව තමයි පිංගුදෙන එතකොට ඒ අයගේ හිතේ මේක තියෙනවා. එතකොට මේවා ධම් දේශනාවල මම කියලා තියන්නේ විශේෂයෙන්ම ඒක තේරුනේ. ඒ කියන්නේ මම දහම් දේශනාවකදී මේක කිව්වේ නැත්තම් ප්‍රශ්නයක් විදියට අහන්න කියලා. මොකද හේතුව පිංගුදිනි ඒ වෙලාවේ අවබෝධ වෙන අවබෝධ වීම දවස් 10කින්වත් කියලා ඉවර කරන්න බෑ. ඒ හිතන්න සාස්ත්‍රුන් වහන්සේ මේ ඇයි මේ ත්‍රිපිටකයට මේ මාතෘකාව විතරක් දීලා තියෙන්නේ කියලා. උන්වහන්සේට අවබෝධ වෙච්ච අවබෝධ වීම පිංගුදිනි ත්‍රිපිටකයේ ලියන්න ගියා නම් එහෙනම් මොකද්ද වෙන්නේ? අද මේ ගීතත් වඩා ලොකු වෙනවා ත්‍රිපිටකේ. ඉතින් උන්වහන්සේ මාතෘකාවක් විතරයි දුන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් ඔන්න බලන්න පින්වතුනි. දැන් එහෙනම් දැන් මේ දුවන සත්‍යයව ඔබ දැක්කහම මේක තමයි ජීවත් වෙනවා කියලා අපි මෙච්චර කල් කරගෙන ඇවිල්ලා තියෙන එක නේ. මෙයා තමයි ඔය කියපු සත්‍යය. දැන් එහෙනම් මෙතන මේ මේ මේ දුවන ළමයි ටිකේ නිමල් මෙතන ඉඳලා අතන්ට අරගෙන ගිහිල්ලා ඒක දුන්නාම නිමල් නැවතුණා. දැන් නිමල් නැහැ. හැබැයි තාම දුවනවා නේද? දැන් කමල් දුවනවා. හැබැයි දැන් කමල්ගේ කකුල් නිමල්ගේ කකුල්ද? නැහැ. හැබැයි අර අර වේගය හේවත් අර නිමල්ට දිවිච්ච වේගය දැන් කමල්ටත් තියෙනව නේද? එහෙනම් නිමල් ඒ වේගය ගන්න පළවෙනි අවස්ථාවේ දැන් ඒ ගත්තනම් ඒ වේගය. ඒ වේගයට ඥාති නැද්ද අනිත් වේගය? දැන් අර කමල් ගාව තියෙන වේගය. මොකද ඒකෙන් නේද එයා කමලුත් ඒ වේගයට අරගෙන නේද එතනින් එහාට එයා යන්නේ? එහෙනම් මේ මෙතෙන්දි හටගත්ත වේගයක් තියෙනවා නම් පිටින්දී ඒ වේගයේ අතන්ට ඥාති. එහෙනම් මේ මෙතනින් කකුල අරගෙන කකුල තියෙනවා අරගෙන තියෙනවා අරගෙන තියෙනවා නම් හිත හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා. හැබැයි නැති වෙන හිත තව එකකට පෝෂණය දීලා තමයි නැති වෙලා යන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රමවේදයක් ඔස්සේ යන කෙනෙක් තමයි පිටින්දී මේ සත්වයා කියලා හඳුන්වලා තියෙනවා. එහෙනම් දැන් මම මේකට ආයෙ එනවා. එහෙනම් මොකಾದ මේ කය? මේ කය ගැන ඔබට මේ මං කියන එක තේරුණොත් ඔබට ලොකු පැරදීමක් දැනේ. ඔබ ගොඩාක් රිග්‍රෙට් කරයි. ඒ සම්බන්ධව මෙච්චර කල් මේ මහා මුලාවගෙන හිටියේ කියලා දැනේ. මහා අපරාධයන්නේ මෙච්චර කල් මේ කරගත්තේ කියලා දැනේ. පිනක් තියෙනවා නම් තව මොකට මෙතන ඉන්නවද කියලා හිතේ. පළවෙනි දවසේ පස්සම් භයං කාය සංකාරං අස්සතිස්සාමීති සික්කති කියලා ඒක විග්‍රහ කරන්න යන්තම් පටන් ගත්තා. හැබැයි කවුරුත් හිතන්න එපා ඒක විග්‍රහ කරලා ඉවරයි ඒකයි මේ අනිත් ඒවා කරන්න කියලා. නෑ, ඒක පටන් ගන්න පොඩ්ඩක් දොර ඇරිය විතරයි. තාම ඒක ඇතුළට ගියේ නෑ. ඇතුළට යන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ දැන් මේ කතා කරන මහා ධර්ම සාගරයක් දැනගන්න ඕනේ. එහෙනම් මේ කායානුපස්සනාව කියලා කියන්නේ මේ වචන මාත්‍රෙන් වැටහෙන එකක් නෙමෙයි. මේක හරියට වැටුණා නම් ඔබ කය අතහැරියා. ඒකනේ ඔබට ඕනේ. නිවන් දකින්නනේ ආවේ. ඔබ හරි. මේක අහන තව කල්පෙකින් අහනවා නම් කවුරු හරි ඒක හරි කමන්නේ. නිවන් දකින්නනේ ආවේ. එහෙනම් නිවන් දකින්න මග තමයි මෙන්න මේක. අත අරින මග නෙමෙයි අත ඇරෙන මග. අත ඇරෙන්නේ කොහොමද? ඈ? පොඩි කාලේ කක්ක දාගෙන ඉවරලා කක්ක තැලුවා පොඩි ළමයි. පස්සේ කාලෙක තේරුණා මේවා ගඳයි මේවා කක්ක කියලා මොකද කරන්නේ? ආයි අත අරින්න ඕනේ දෙයක. නෑ ඒකට අත ඇරුණා ඒක. ඒක දැන් ආයි ඒක කරන්නේ. අත අරින්න දෙයක් නෑ මේ ලෝකේ. අත ඇරෙනකන් ධර්මයෙන් මෙහෙ කරන්නයි තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා පිංගුදුනි සංඛාර කියලා කොටසක්. දැන් මේ කියන ටික ටිකක් ගැඹුරුයි. හොඳ අවධානයකින් අහන්න. මේ ලෝකේ තියෙනවා සංඛාර කියලා જાතියක්. අවස්ථා එනකන් අපි මේවා කතා කරලේ නෑ මෙච්චර කල්. අවස්ථාවක් එන්නේ නැහැ නැත්තම් ඔහේ කියලා දාලා වැඩක් නැහැ නේ මේ දේවල්. දැන් තමයි සංඛාරය අවබෝධ කරගන්න කාලේ. ඇයි? කය අතරින්නේ නැහැ. ඒයි කාය අනුපස්සනාවනේ නේද? එහෙනම් කාය සංඛාර ගැන දැනගන්න ඕනේ. දැන් මොනවද මේ කාය සංඛාර? එහෙනම් දැන් මනෝ සංඛාර ගැන ලොකුට දැනගන්න ඕනේ නේද? කිව්වට තේරෙන්නේ නැහැ. ක්‍රමානුකූලව යන්. බත් පිඟානක් බෙදාගෙන ඔය බත් ටික ඔක්කොම එකට ගුලි කරලා බොක් ගාලා කටේ දාගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කට හතරට පැලෙනව නේද? එහෙනම් ගිල ගන්න බැලුව මැරලා යනව නේද? එහෙනම් එහෙම කරන්න එපා. පැත්තකින් අනාගෙන හිමීට කාගෙන එන්න. අවසානයේදී පත්තික කාලි ඉවර කරගත්ත හැකි. ආයාසයකින් තොරව. දැන් බලන්න. සංඛාර කියලා කොටසක් තියෙනවා. දැන් ඔය සංඛාර කොටස් තුනයි. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. දැන් මේ දේවල් පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේක කියනකොට තේරුම් නැති වුණොත් අහන්න කමක් නැහැ. මේ මොකද මේ වෙලාවේ මේක ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කොටසක් තියෙනවා. කාය සංකාර කියනකොට මොකද දැන් ධර්මයේ දන්න කෙනෙකුටත් ගොඩාක් පැටලෙන තැන් තමයි මේවා. ධර්මයේ දන්නේ නැති අය දන්නේ නැති නිසා පැටලෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස කාය සංකාරා කියලා සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස කාය සංකාරා. ඊළඟට කාය සංචේතනා කාය සංකාරා කියලත් එක තැනක තියෙනවා. කාය සංචේතනා කාය සංකාරා කියලා. විතක්ක විචාරා වචී සංකාරා කියලා එක තැනක තියෙනවා. විතක්ක විචාර කිරීම වචී සංකාරයක් කියලා. ඒ වගේම තියෙනවා වචී සංචේතන වචී සංකාරා කියලා. ඊළඟට වේදනා සංඥා මනෝ සංකාරා මනෝ සංචේතනා චිත්ත සංකාරා කියලා තියෙනවා. දැන් ඔය අපි ගත්ත මේ තුන කාය සංකා කාය සංකාරේ වචී සංකාරේ මනෝ සංකාරේ ඔය කියපු තුන විවිධ විදිහට දැන් දේශනා වෙලා තියෙනවා. දැන් අපි එකින් එක අරගෙන බලමු මොකද්ද මේ වෙන්නේ මෙතන කියන. අඳුම ධර්මයේ අවබෝධ කරගමු කාය සංකාරය කියන්නේ මොකද්ද කියලා. කාය සංකාරය කියන්නේ මොකද්ද කියලා. දැන් ඔන්න හොඳට බලන්න මේ කාරණාව. පින්වතුනි මේ කයක් වැඩ කරන විදිහක් තියෙනවා. මේ අපේ කයක් වැඩ කරන විදිහක් තියෙනවා. මම දැන් මේක ඔබට කිව්වහම මේක ඔබට හොඳට තේරුණොත් 50%ක් හරි. ඊතුරු 50 මෙනෙහි කිරීමෙන් අයින් වෙලා යයි. කාය අනුපස්සනාව හරි. තේරුනේ නැත්තම් නැවත නැවත අපි කතා කරමු. මේකේ ප්‍රශ්නයක් නැහැ. මේ සම්බන්ධව දේශනා 25000ක් තිබ්බක් කමන්නේ. තේරණයට තියෙනේ 25000 අරලා අනිත් ටික වහන්න. මේ කයක් වැඩ කරන විදිහ. දැන් මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සයා මම කියලා හිතන් ඉන්නේ මොකද්ද? දැන් බුදුදහම බින්දුවක්ම දන්නේ නැති මිනිස්සෙක් කියලා හිතන්න. කවුද මේ මම කියලා හිතන් ඉන්නේ? මේ කය. බුදුදහම යන්තම් අහලා තියෙන අය දන්නව මොකද්ද? මේ කයයි හිතයි දෙකම. ඒගොල්ලෝ කියනවා අපි අහනවා ඉතින් කියලා. ඒ මට්ටමේ තමයි ඉන්නේ. මේක ප්‍රත්‍යක්ෂව දැනගව මොකද්ද මෙතන ඇත්ත தත්ත්වය කියලා. ඇත්ත தත්ත්වේ වැටුණා නම් මොකද වෙන්නේ? සූර්යාලෝකයේ වැටිච්ච පිරි බින්දුව වගේ බොස් ගාලා ගියා. ආයි අර මුලාවේ නැහැ. ඔන්න බලන්න වෙන්නේ. ඔබ භෞතික විද්‍යාව කියන එක ෆිසික්ස් කියන එක පොඩ්ඩක් හරි දන්න පිරිසක් නේ. දැන් මෙතන තියෙන පුටුවක් බාහිර බලයක් යොදලා බාහිරින් බලයක් යොදලා පෙරලන්න පුළුවන් නැත්තම් අකුලන්න පුළුවන්. ඔව්ද නැද්ද? හරි. දැන් ඔබ ගාව තියෙන පුටුව අකුලන පුටුවක් නේ තියෙන්නේ. දැන් ඔය පුටුව ඔබට පුළුවන් නේද බාහිරින් බලයක් යොදලා දෙපැත්තෙන් බලයක් යෙදුවාම ඔය පුටුව ඇකිලෙනවා. දැන් ඔය පුටුවට ඉබේ ඇකිලෙන්න ඕන නම් ඔය පුටුවට ඉබේ ඇකිලෙන්න ඕන නම් මොන වගේ දෙයක්ද අපි ක්‍රියාත්මක කරන්න ඕනේ? ඔය පුටුව ඉබේ අකුලවන්න නම් අපි ඇතුලෙන් ඒකට බලය යොදන මොනව හරි දෙයක් හදන්න ඕනේ නේද? ඒ බලය ඇතුලෙන් යෙදුවේ නැත්තම් ඔය පුටුව දෙකට නැමෙන්නේ නැහැ නේද? එහෙනම් අපි ඇතුලෙන් මොනව හරි බටයක් හයි කරලා අනිත් පැත්තටත් බටයක් හයි කරලා ඒ බටේ අස්සෙන් මොකක් හරි පීඩනයක් යොදලා අන්නේ පීඩණයෙන් එන දෙයකින් මේක අකුලන්න ඕනේ. නැත්තම් කොහොමද පිංගුතුනි ඇතුලෙත් ඇතුලෙන් බලයක් ක්‍රියාත්මක කරන්නේ? ඕනෙම දෙයකට එළියෙන් නම් පුළුවන්. ඒක හැමෝම දන්නවනේ එළියෙන් නම් පුළුවන්. ඇතුලෙන් ක්‍රියාත්මක කරන්න කොහොමද? ඇතුලෙන් ක්‍රියාත්මක කරන්න නම් මොනෝ හරි ඒ ඇතුලෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ නේද? ඒක එහෙම ඇතුලෙන් දෙයක් ක්‍රියාත්මක වෙලා ආවොත් නේද මේක මේ නවන්න දිගාරින්න වැඩපිළිවෙල කරන්න පුළුවන්. දැන් අපි යන් ඔබ අර පස් කපන යන්ත්‍රය දැකලා තියෙනව නේද? ඔය පස් කපන යන්ත්‍රයේ කුල්ල තියෙන්නේ. බැකෝ එකේ කුල්ල, අර පස් ගන්න කුල්ල. දැන් ඔය කුල්ල ගැන හිතලා බලන්න. දැන් මොකද වෙන්නේ? ඔය කුල්ලේ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි කුල්ල පාත් කරන්න ඕන. කුල්ලට යටින් තියෙනවා පිස්ටන් එකක්. ඒ පිස්ටන් එක රිලීස් කරන්න කුල්ලට උඩින් තියෙන පිස්ටන් එක මක් කරන්න ඕනේද? දික් කරන්න ඕනේ. එහෙනම් මේක දික් කරලා මේක ඇතුළට ගනිද්දි මොකද වෙන්නේ? අන්න කුල්ල මෙහෙම පාත් වෙනවා. දැන් පාත් කරපු කුල්ල දිග අරින්න ඕන නම් මොකද කරන්න ඕනේ? අර උඩින් දික් කළානේ මෙච්චර වෙලා. ඒ දික් කරන්න ගත්ත බලය මක් කරන්න ඕනේද? ආපහු ඇදලා ගන්න ඕනේ. ඒ බලය එහෙම්මම තියාගෙන යටින් දික් කරලාට වැඩක් තියනවද? නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? අර උඩින් දීපු බලය එළිය ඇතුලෙන් අරගෙන යටින් දැන් බලය දෙනකොට මොකද වෙන්නේ? ඔන්න මේක ආයසරයක් දිග ඇරිනවා. එහෙනම් දැන් මෙච්චර වෙලා උඩ එක ඇසුරු කරගෙන හිටියනම් මොනවා හරි යම් කිසි පීඩනයක්. ඒ පීඩනය දැන් මක් වෙන්න ඕනේද? පහ වෙන්න ඕනේ එතනින්. ඒ පීඩනය පහ වෙනකොට යට ඇසුරු වෙන්න ඕනේ. අන්නේ ඇසුරු කරන එක එන්න ඕනේ මෙතනට. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම ඉස්සෙනවා. තව තේරෙන්න ආයසරයක් කියමු. දැන් මට දැන් මේ කුල්ල පාතට දාන්න ඕනේ. දැන් කුල්ල හොඳට ඔළුවට මවා ගන්න. බැකෝ එකක් දැකලා දිනවනේ හැමෝම. පස් කපන යන්ත්‍රයක් හැමෝම දැකලා තියෙනවා. ඉතින් අද ඔබට පුළුවන් ගෙදර ගිය ගමන් පස් කපන යන්ත්‍රයක් දිහා බලාගෙන මේක හොඳට මෙනෙහි කරන්න. තාක්ෂණයේ දියුණුව හරි ලේසි නිවන් දකින්න. හරක්ට නම් ඉතින් අපාය යන ලේසි. ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙකුට තාක්ෂණයේ දියුණුව හරි ලේසි නිවන් දැක ගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මට මේ කුල්ල පාත් කරන්න ඕනේ. දැන් ඔබට තේරෙනවා කොහොමද කුල්ල පාත් වෙන්නේ. කුල්ල පාත් වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? උඩින් ආපු පිස්ටන් එක දිග ඇරෙන්න ඕනේ. උඩින් ආපු පිස්ටන් එක දිග ඇරෙනකොට යටින් තියෙන පිස්ටන් එක ඇකිලෙන්න ඕනේ. එහෙනම් දිග හැරීමක් ඇකිලීමක් හේවත් දිග හැරීමක් හේවත් පිම්බීමක් සහ ඇකිලීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට යම් තැනක පිම්බෙනකොට යම් තැනක් ඇකිලෙනවා. එන යම් තැනක් පිම්බුනහම යම් තැනක් හැකලුනහම ඔන්න අපිට පුළුවන් වෙනවා මේක මක් කරන්නද? පල්ලෙහාට දාන්න. දැන් ආපහු මේක උඩට උස්සන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? යට පිස්ටන් එක දික් කරන්න ඕනේ. උඩ පිස්ටන් එක ආය අකුල ගන්න ඕනේ. එහෙනම් යටින් පුම්බලා උඩින් අඩු කර ගන්න ඕනේ. හකුලවන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රියාදාමයක් ඔය බැකෝ එකේ කියන එකේ සිද්ධ වෙනවා. හරි. දැන් ඔය පිස්ටන් එක ඉස්සරහට පස්සට තල්ලු කරන්නේ කවුද? බැකෝ එකේ. ඒකේ තියෙනවා ලික්විඩ් එකක්. හයිඩ්‍රොලික්. කම්ප්‍රෙස් කරන්නේ දැන් මේ වැඩිපුර විද්‍යාවට යන්න ඕනේ නැහැ. ගැමි භාෂාවෙන්ම ගියාම හරි මේක. වැඩිපුර විද්‍යාවට ගියොත් මොකද වෙන්නේ? විද්‍යාව දන්නේ නැති කෙනෙකුට ඒක හොයාගෙන ඉන්න ඔක්කොම කරගන්න ගන්නේ. ගෝපල්ලෙකුටත් නිවන් දකින්න ධර්මයක් සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒකෙන්ද විද්‍යාව ගාව ගන්න ඕනේ නැහැ. එහෙනම් මොකක් හරි මේ විද්‍යාව දැනගන්න ඕනේද මේ නිවන් දකින්න බණ කියන්නේ? ඒක පුහු වැඩ. විද්‍යාවයි නිවනයි කියන්නේ සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් ඒවා. ඒවට අහු වෙන්න එපා. ඔබ මගෙන් බණ අහන්න එන්න ඕනේ මම භෞතික විද්‍යාව උගන්වන ගුරුවරයෙක් හින්දා හැම නෙමෙයි. ගණිතය උගන්වන ගුරුවරයෙක් හින්දා හැම නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නිසා. විද්‍යාවෙන් ඇති ඵලක් නැහැ මේකට. සාතුරුණ හන්දේ විද්‍යා උපාධියක් අරගත්තකුත් මේක නේද? ඒව වැඩක් නෑ නිවන් දකින්න. ඒකද ඒවා අපි පාවිච්චි නොකරමු ගොඩක් දුරට. කොහොම හරි මේක තියෙනවා පිංගතුනි. අපි දන්න ඔයිල් එකක් දානවා නේ. තෙලක් තෙල් ජාතියක් තියෙනවා. මේ තෙල් ජාතිය දාලා ඒ තෙල් ජාතිය දුවන බට තියෙනවා. ඔය තෙල් ජාතිය දුවන බට ඔය කියපු හැම හන්දියකටම ගිහිලා තියෙනවා. මොනව හරි නවන දිගාරින හන්දි තියෙනවා නම් බැකෝ එකේ. ඒ හැම හන්දියක් ගාවටම උඩට එකයි පල්ලෙහාට එකයි වශයෙන් ගිහිල්ලා තියෙනවා. ඔය හොඳට බැකෝ එක ඔළුවට අරගෙන හිතන්න. ඒ වගේම පිංගතන ඒ ඔක්කෝම ටික ඇවිල්ල තියෙනවා මේන් තැනකට. ඒ ඔක්කෝම බට ටික ඇවිල්ල තියෙනවා එක මේන් තැනකට. ඒ මේන් තැන තියෙනවා ගියස් වගේ පොළු කෑලි ටිකක් තියෙනවා එහෙට මෙහෙට කරන්න. ඔබ මේවා දැකලා ඇති. එතකොට ඒ පොළු කෑලි ටිකෙන් එක පොළු කෑල්ලක් ඉස්සරහට දැම්මහම අර අර බැකෝ එකේ අර කුල්ල පල්ලෙහාට නැමෙනවා. එතකොට එහෙනම් ඒ පොළු කෑල්ලෙන් මොකද්ද කරන්නේ? අර පිස්ටන් එක දිග ඇරලා අනික් පිස්ටන් එක අකුලනවා. ඒ කියන්නේ මොකද්ද? මේක පුම්බලා යට එක අකුලනවා. එහෙනම් පිම්බීමක් හැකිලීමක් විද්‍යාමාන වෙනකොට මොකද වෙන්නේ? අර කුල්ල පල්ලෙහාට නැමෙනවා. දැන් කුල්ල දිග අරින්න නම් මොකද්ද වෙන්න ඕනේ? ආයි පිම්බීමක් හැකිලීමක් තියෙන්න ඕනේ. අර පිම්බිච්ච තැන හකුලලා මොකද කරන්නේ? අනිත් තැන දිග අරිනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආපහු සැරයක් අර අර ලික්විඩ් එක ඇවිල්ලා අර මේන් තැන තියෙනවා දැන්. මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් බැකෝ එකේ සිද්ධ වෙනවා. එහෙනම් ඕනෙම තැනක එකක් දිග අරින්න අකුලන්න ඕන නම් එයා කරන්නේ මොකද්ද? අර අර ගියස් එහෙට මෙහෙට කරන එක තමයි එයා කරන්නේ එතන ඉඳගෙන. මේ සංසිද්ධිය ඔබට හොඳට ඔළුවට වැටුණාද? ඔබ හොඳ ආකාරවම දකිනවා අර බැකෝ එකේ අයිතිකාරය ගිහිල්ලා කවදාක්වත් අර ඉස්සරහ තියෙන ඒ හොඬේ වගේ කෑල්ල එහෙම නැත්නම් ඒ පස් ගන්න කෑල්ල අතින්නම් නවන්නේ නැහැ. අතින් පොළවට අයින්නෙත් නැහැ. ඔබ ඈත ඉඳලා බලනකොට අපි හිතමුකෝ ආදි කාලේට බැකෝ එකක් අරයි යනවා. මේට අවුරුදු 100කට ඈතට අරයි යනවා. අරන් ගියාට පස්සේ අරන් ගිහිල්ලා ඕකින් පස් කපනවා දැක්කොත් එහෙම. අපි අර අර කූඩුවක් වගේ එකක් ඇතුළේ නේ මිනිස්සයා ඉන්නේ. අපි හිතමු මේ කූඩුව කළු කළු වීදුරු ගහලා තියෙන්නේ පේන්නේ නැහැ කියලා. ඈ එතකොට මිනිස්සු හිතන්නේ නැද්ද මේ අරුම පුදුම සතෙක් ඇවිල්ලා මේ පස් හරනවා උට මේ මේ මේ ගුහාවක් හදාගන්න කියලා හිතන්නේ නැද්ද? ඇයි එහෙම හිතන්නේ? බාහිරින් බලයක් එනවා දකින්නේ නැහැ. ඔන්න බලන්න වැහිලා තියෙන අන්ධකම දැන්. ඔන්න අන්ධකම දැන් තව ටිකින් ටිකින් තේරෙයි. අර අවුරුදු 100ක් පරණ මිනිස්සෙක් ඒක දැක්කහම ඒ මිනිස්සයා හිතන්නේ මොකද්ද? මේක සතෙක්. මේකට පණ තියෙන එකෙක්. මේක මොකද කරන්නේ? ඇයි ඇයි ඇයි පණ තියෙන එකෙක් කියලා නිර්මාණය කරගන්නේ ආ හිතෙන් ඒක. හේතුව මොකද්ද? බාහිරින් බලයොදනවා පේන්නේ. හැබැයි ওই අවුරුදු 100කට එහා 200කට එහා පැත්තේ ওই මිනිස්සු උදැල්ල පණ තියෙන එකෙක් කියලා කියයිද? නෑ. ඇයි ඒ? උදැල්ලෙන් වැඩක් ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? බාහිරින් බලයක් යොදන්නම ඕනේ. ඔන්න භෞතික විද්‍යාවේ නිවන් දකින්න ඇටි මේ කියන්නේ. බාහිරින් බලයක් යොදන්නම ඕනේ. ඒක නිසා කවදාක්වත් කිසිම පුද්ගලයෙක් හිතන්නේ නැහැ මේ උදැල්ල කියන්නේ මොකද්ද? උදැල්ල කියන්නේ සත්වයක් කියලා හිතන්නේ නැහැ කවදාක්වත්. හැමෝම දන්නවා උදැල්ල කියන්නේ උපකරණයක්. හැබැයි දැන් බැකෝ එක අරන් ගියාට පස්සේ අර බට එකක්වත් පේන්නේ නැහැ. බට ඔක්කොම යකඩ හස්තේ ගහලා තියෙන්නේ. මේ බලන් ඉන්නකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මේ මේ අත මෙහෙම උස්සනවා. ඈ උස්සලා මෙහෙම පොළොවට ඩොග් ගාලා අයිනවා. ඇනලා මෙහෙම කරලා ඇතුලේ පොළොව හාරලා පස් ගන්නවා. අරගෙන ඔන්න එහා පැත්තට වීසි ගන්නවා. ආයි ගන්නවා. එතකොට අර මිනිත්තු හිතන්නේ මොකද්ද? මේ සතෙක්. අමුතු જાතිය සතෙක්. මේ පණ තියෙන සතෙක්. ඇයි? බාහිරින් බලය දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔබටත් ඔන්න ඔය දෘෂ්ටියේ තමයි ඔබ ඉන්නේ. ඇයි? බාහිරින් බලය දන්නේ නැති නිසා ඔබ හිතන් ඉන්නවා මේ මම කියලා. තව ටිකකින් තේරෙයි. ඇත්ත නේනම් මේ ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ මේ මේ මේ මොකද්ද මේ? තනිකර තව දෙයක් කියලා. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. මේක නැවත නැවත අහන්න 100,000 වතාවක් අහන්න පින්වතුනි. මේක අවබෝධ වුණොත් 150ක් හරි. අනාගාමිත්තේ මහා ඈතක නෙමෙයි. ඔන්න දැන් බලන්න ආයිසරයක් වෙනදේ. දැන් එහෙනම් ආයි අර අර මිනිස්සු ගාවට යන්න. ගිහිල්ලා හොඳට බලන්න ඇයි ඒ මිනිස්සයෝ මේ මේ මේ මේ රතය මේ බැකෝ යන්ත්‍රය මිනිස්සෙක් කියලා හිතන්නේ? මේ කියන්නේ සත්වයෙක් කියලා හිතන්නේ. ඒ සත්වයෙක් කියලා හිතන්න හේතුව තමයි බාහිරින් බල යොදන්නේ නැතුව ක්‍රියාත්මක වෙනව බව දකින්න හින්දා. හැබැයි මේ බැකෝ යන්ත්‍රයේ ක්‍රියාත්මක වුණේ කොහොමද? අභ්‍යන්තරයෙන් බල නැගිලා. අභ්‍යන්තරයෙන් මගදර තෙල් ජාතියක් හරහා. ඒක තමයි විද්‍යාවේ දියුණුව. තෙල් ජාතියක් හරහා ඒ තෙල් ජාතිය ස්වභාවය තමයි පිංගතුනේ ඒක කම්ප්‍රෙස් කරන්න බෑ. ඒක පීඩණයට ලක් කරලා පරිමාව අඩු කරන්න බෑ. දැන් ඒ ටික වැඩක් නෑ නිවන් දකින්න. ඔබට මේක රියලයිස් කරගන්න මම මේ කියන්නේ. පීඩනයක් යොදලා පරිමාව අඩු කරන්න බෑ. ඒකයි ඒකට එයා එකක් ගන්න නැතුව වාතය ගන්න නැතුව ඒකට ලික්විඩ් එකක් අරන් තියෙන. කම්ප්‍රෙස් කරන්න බැරි ලික්විඩ් එකක්. ඒක හරහා තමයි මොනවද දෙන්නේද? අර බලය දෙන්නේ අර කිස්සෙන්න. නමුත් අර පිරිසට ඒ ගැන අවබෝධයක් නැහැ. එහෙම බටයක් අස්තෙන් ලික්විඩ් එකක් ප්‍රෙස් කරලා ඉවර වෙලා මේකෙන් බලයක් ගොඩනගන්න බෑ කියලා. දැන් ඔබ තවත් මම ඔබට මේක තව තේරෙන්න කියන්න. ඔබ ওই වාහනේ අරගෙන යනවනේ සර්විස් කරන්න. ඒ සර්විස් කරන්න ගියාම ඔය වාහනේ ඒ මිනිස්සු උස්සනවා. සමහරවිට බටන් එකක් ප්‍රෙස් කරලා උස්සන්නේ. සමහර වෙලාවට ඔය ජැක් එක කියලා එකක් ඔබ අහලා ඇති. ඉතින් විද්‍යාවේ සරල යන්ත්‍ර කියන දේවල් භාවිතා කරගෙන එහෙම උස්සන ක්‍රමවේදයක් තියෙනවා. තව එකක් තියෙනවා පින්විතනි පීඩනය උපයෝගී කරගෙන කරන දෙයක්. ඒ තමයි එක පැත්තක් ලොකුයි කට. අනිත් පැත්තේ කට පොඩි. අර පැත්තේ කටයි මේ පැත්තේ කටයි යටින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට දාලා තියෙනවා පීඩනය කළා පරිමාව අඩු කරන්න බැරි ද්‍රවයක්. දියරයක් දාලා තියෙනවා. ඔයිල් එකක්. අර කට ලොකු පැත්තේ වාහනේ තියලා කට පොඩි පැත්තට බලය යොදනවා. බලය කියන එක සම්බන්ධයක් තියෙනවා පීඩනයේ සහ වර්ගඵලයේ. බලය කියන එකට සම්බන්ධයක් තියෙනවා පීඩනයේ සහ වර්ගඵලයේ තියෙන තැන. යම් තැනක වර්ගඵලයේ වැඩි නම් යොදන්න ඕනේ බලය අඩුයි. අන්න එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩපිළිවෙලෙන් තමයි අර මහා වාහනේ අර පොඩි මිනිස්සෙක් විසින් ජැක් එකක් පල්ලෙයාට ගහලා මහා වාහනේ උස්සනවා. එහෙනම් මේ පීඩනය හරහා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි බැකෝ එකේ සිද්ධ වෙන්නේ. දැන් බැකෝ එක ගැන හිතන්න, ඇඟ ගැන මොකුත් හිතන්න යන්න එපා. තාම. එහෙනම් මෙහෙන් පීඩනයක් යෙදුවාම මේ පොඩි හීනි බටයක් ඇතුලෙන් අර ලික්විඩ් එකට ඒ පීඩනය දෙනවා. ලික්විඩ් එක යන්නේත් නැති තරම්. පීඩනය තමයි ඒක අස්තින් යන්නේ. ගිහිල්ලා මොකද කරන්නේ? අරග වස් ගල උස්සනවා. පල්ලෙහාට දානවා. ගහනවා පොළොවට. ගහලා හාරලා ගන්නවා ඇතුලෙන් මෙහෙම. අරගෙන මෙහෙම ගිහිල්ලා දානවා අනිත් පැත්තට. මේ වැඩපිළිවෙල සිද්ධ වෙනවා. එහෙනම් පිටේ ඉඳලා බලන මිනිස්සෙකුට තේරෙන දේ තමයි මොකද්ද? මේක සතේ. මේ සතා තමන්ට ඕනේ වැඩ එහෙම එහෙම කරනවා. පිංගතුනි ඇඟත් ඕකමයි තියෙන්නේ. මේ ඇඟේ අර මම කිව්වේ බැකෝ එකේ ගිය තියෙන තැන තියෙන ඔයිල් ප්‍රධාන ඔයිල් ටැංකිය තමයි මොලේ. මේ මොලේට මොලෙත් එක්ක ඩයරෙක්ට්ලි සම්බන්ධ වෙනවා. කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් එක්කෙනා තමයි කිව්වේ මොකද්ද? විඥානේ. මන. දැන් බලන්න ඔන්න සංකාර වලින් කරන වැඩේ. මේ හිත කියන එකට පිංගුදිනි පුදුම බලයක් තියෙනවා. මේ හිත කියන එක මොකද කරන්නේ? මේ අත මේ ජොයින්ට් එකෙන් එයාට උස්සන්න ඔන්න. එයා කාය සංකාරයක් වඩනවා. දැන් ඔබට අත උස්සන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා අත උස්සන බව ඔබ හිතනවා. හිතුවට විතරක් හරියන්නේ නැහැ. මං අත උස්සන්න ඕනේ. දැන් මගේ අත ඉස්සුන්නේ නැහැනේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? හිතින් අත උස්සන්න ඕනේ. අත උස්සන්න ඕනේ කියලා කිව්වට විතරක් හරියන්නේ නැහැ. මම මොකද්ද කරන්න ඕනේ? හිතින් අත උස්සන්න ඕනේ. මම හිතින් අත උස්සනකොට මෙන්න මේක ඉස්සෙනවා. මම නවන්න ඕනේ කියලා හිතලා හිතින් නවද්දි මේක නැවෙනවා. මේ ඔක්කොම කාය සංකාර. හැබැයි මේ කාය සංකාරයක් කියලා කියන්නේ අංශු මාත්‍රයක්. අංශු මාත්‍රයක්. එතකොට ඒ වගේ ලක්ෂ ක්‍රෝටි ප්‍රකෝටියක් හදන්න ඕනේ මොක කරන්නද? මේ අත උස්සන්න. දසමයෙන් දසමයට සංකාර වඩ වඩා වඩ වඩා වඩ වඩා තමයි මම මෙතනට යනකම් අත උස්සන්නේ. එක සංකාරයක් වැඩුවහම මෙතනට අත ඉස්සෙනවා නම් කාටවත් බෑ නේද මෙතනට අත උස්සන්නේ. ඊට භාගයකට අත උස්සන ජීවිතේ. ඇයි? ඇයි එක සංකාරයේ මේ සංකාරයේ වඩපු ගමන් අත මෙතනට ගිහිල්ලා. නේද? එහෙම වෙන්නේ නැහැ. අංශු මාත්‍රය. අංශු මාත්‍රයක් අත ඉස්සෙනවා. ඊට පස්සේ ආයි වඩන්න ඕනේ සංකාරය. ආයි වැඩුවාම ඊළඟ අංශු මාත්‍රය ඉස්සෙනවා. එහෙනම් සංකාර වැඩෙන්නේ තප්පරයකට ප්‍රකෝටි ගානක්. එහෙනම් ඒ තප්පරයකට ප්‍රකෝටි ගානක් සංකාර වැඩි වැඩි තමයි මේ අත ඉස්සෙන්නේ. දැන් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. පාරේ යන මිනිහෙක් දිහා ඔබ බලන් ඉන්නකොට ඔබට හිතෙනවා මූණ නම් පණ තියෙනවනේ. මූණ නම් සතෙක් නේ. සත්වෙක් නේ. ඇයි ඒ? ඈ? ඉතින් ඇවිදිනවනේ. හැබැයි මොකක් හරි කකුල් දෙකක් වගේ තියෙන ලී වලින් හදපු මොකක් හරි එකක් පාරේ අරන් යනවා පොඩි කොල්ලෙක්. ඌ මොකද කරන්නේ? ඌගේ එක අතකින් ඒ අර අරක එක කකුලක් අරන් ඉස්සරහින් තියලා අනික් අතින් අනික් කකුල අරන් ඉස්සරහින් තියනවා. දැන් ඔහොම යන්නේ එහෙත් දැක්කොත් එහෙම ඔබ හිතනවාද මේ සතෙක් යන්නේ කියලා? ඔබ හිතන්නකෝ මිනිස්සෙගේ රූපයක් හදනවා කවුරු හරි කෙනෙක්. දැන් මිනිස්සෙගේ රූපයක් හදලා මේ කෙනාව ඇවිද්දවන්න ඕනේ. එතකොට පොඩි කොල්ලෙක් මොකද කරන්නේ? ඒ හදපු මිනිස්සයාගේ පුළුන් වලින් හදපු මිනිස්සයාගේ කකුල් දෙකට කෝටු කෑලි දෙකක් ගහලා පැත්තෙන් පිටිපස්සෙන් ඉඳගෙන මොකද කරන්නේ? මෙහෙම ඉස්සරහින් එකක් තියෙනවා අනිකේ එකක් තියෙනවා. මෙහෙම මෙහෙම තියදී ඉස්සරහට යනවා. දැන් එතකොට ඔබට හොඳටම පේනවා නේද? බාහිරින් බලයක් මේකට යොදනවා. බාහිරින් බලයක් යොදනවා නම් මේ යන පුද්ගලයා මොකෙක් නෙමෙයිද? සත්වෙක් නෙමෙයි. හැබැයි නිකම්ම පුද්ගලෙක් ඇවිදගෙන යනවා. එතකොට කෙලින්ම හිතන්නේ මොකද්ද? මූ සත්වෙක්. මේ යන එක සත්වෙක්. ඔන්න බලන්න මුලාවට වැහලා තියෙන හැටි. හොඳට අවබෝධයට ගත්තා නම් මේක තේරෙයි. විද්‍යාවේ පිළිසරණ. ඒ කියන්නේ අපි විද්‍යාඥයන්ටත් පින් දෙන්නේ. බැකෝ එක දැකලා තියෙන නිසා හරි ලේසි අවබෝධයට ගන්න. අර යන පුද්ගලයා සතෙක් කියලාම හිතෙන්නේ හැමතිස්සෙම. ඒකට හේතුව මොකද්ද? බාහිරින් කිසි බලයක් යෙදෙන්නේ නැහැ. එහෙනම් හිතෙන්නේ මොකද්ද? මේ පුද්ගලෙක් පණ තියෙන එකේ මූ තමයි මේ යන්නේ කියලා. නමුත් දැන් වෙන්නේ මොකද්ද? ඔන්න පිංගතුනි දැන් කාට හරි ඕන වෙනවා මේ අත මෙතනින් නවන්න. වලලු කරගාවින් නවන්න. වලලු කරගාවින් නවන්න ඕනේ වෙනකොට මෙයා ඉස්සෙල්ලා ඒක හිතනවා. ඒක මනෝ සංකාරයි. අපි ඒක දාමු පැත්තකට. ඒක කතා කරලා තේරෙන්නේ නැති ඒවා. තව ඉස්සෙල්ලා හරි තේරෙයි. හිතලා දැන් මෙයා මොකද කරන්නේ? මේක හිතින් කරනවා. පින්වතුනි ඔන්න ඔය හිතින් කරන වෙලාවට හොඳට අල්ලගන්න මේක ගැඹුරු තැනක්. මේ අභිධර්මයත් එකට දාලා තමයි මේ කතා කරන්නේ. අභිධර්ම මාත්‍ර කතා කරන්නේ නැතුව. මෙහෙම බණ කියන එක තමයි අමාරුම. මේවට අදාළ නම් කිය කිය බණ කියන එක ලේසි. නැවත ඒක තේරෙන්නේ නැහැ කිව්වොත් එහෙම. ඉතින් හොඳට අල්ලගන්න. දැන් මොකද වෙන්නේ? දැන් හිතින් ඔබ මේ අත නවනවා. පින්වතුනි මේ හිත හරි බලවත්. මේ අත මෙහෙම නවනකොට පින්වතුනි මේ හිතින් ඉතා සියුම් රූප කලාපයන් බිහි කරනවා. චිත්තජ රූප කලාපයන්. මේ එක අංශු මාත්‍රයක් නවන්න හිතින් චිත්තජ රූප කලාපයන් බිහි කරනවා. ඒක වායුවක් වගේ. චිත්තජ වායෝ ධාතුව කියලා කියනවා මේකට. මේ චිත්තජ වායෝ ධාතුව හරියට කාන්දමක් වගේ. එහෙම නැත්නම් විදුලි සැරයක් වගේ. මේ අතට එනවා. ඒ එනකොට තව එකක් තියෙනවා. පිටින්දී ඔබ හුස්ම ගන්න එක. ඔබ හුස්ම ගන්න ඔක්සිජන්. හැබැයි ඒ ඔක්සිජන් මේ චිත්තජ වායෝ ධාතුවම නෙමෙයි. ඔක්සිජන් නැතුව මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔක්සිජනුත් ඕනේ. ඔක්සිජන් වලින් මොකද්ද කරන්නේ? ඒ ගත්ත ඔක්සිජන් වලින් ඒ ඔක්සිජන් වල ඒ තියෙන වායු අණු සුද්දාෂ්ටක මට්ටමට කඩනවා මෙයා. මේ හිතෙන් කරන හාස්කම මේ. ඒකයි කිව්වේ ජීවත් වෙනවා කියන එක මහා වදයක්. මේවා අවබෝධ වෙනකොට තමයි මිනිස්සු ජීවත් වෙන එක එපා වෙන්නේ. ඉතින් ඔබ දැන් මට අවබෝධ වෙනකොට මට ජීවත් වෙන එක එපා වෙනවා. එන අරහත් වෙටපත් උනත් එතනින් එහාට ඉන්න එක මහා වදයක්. නමුත් සාස්ත්‍රුන් වහන්සේගේ සාසනය පූර්ණේ කරන්න ඕන ඉඳලා රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. නැත්තම් මේ කය පවත්තගෙන මේ ඔක්කොම කරගෙන යන එක මහා වාතයක්. පොඩි තරම් සංකාර බලන්න ඕනේ අත පොඩක් නවන්න. ඔන්න බලන්න දැන් මෙන්නදී. අර ගත්ත ඔක්සිජන් ටික අංශු මාත්‍රියව කඩාගෙන ඔබ රූප කලාපයේ කියලා එකක් ගැන අහලා ඇති. සුද්දාෂ්ටක මට්ටමක් සුද්දාෂ්ටකයට යනකම් මේවා කඩාගෙන අන්න ඒකත් උපයෝගී කරගෙන පිංගුතුනි අර විදුලි සැරේ වගේ එකෙන් අර හිතෙන් හදපු ඒ අර චිත්තජ වායෝ ධාතුව තමයි දැන් මේ ගමන් කරන්නේ. මොකද වෙන්නේ මේ නහර වැල් හරහා යනවා ගිහිල්ලා මොකද කරන්නේ මේ පැත්ත ඇසුරු කරගන්නවා. මේ පැත්තත් ඇසුරු කරගෙන මෙහෙ හකුලනකොට මෙහෙ පුම්බනවා. එක පැත්තක් ඇසුරු කරනකොට අනිත් පැත්ත මක් කරනවද? පහ කරනවා. අන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රමවේදේ. අද ඕක හුස්මට විතරක් අල්ලගෙන ඉන්නේ. හුස්මේ විතරක් නෙමෙයි ඕක තියෙන්නේ. හන්දියක් හන්දියක් නැර හැම තැනකම මේ ශරීරයේ ওই දේ ක්‍රියාත්මක වෙනවා. අර හිතින් හදලා දෙන. එහෙනම් සිත් කෝටියක් හදන්න ඕනේ මේක නවනකම්. එයි. අර රූප කලාප කෝටියක් හදන්න ඕනේ. කෝටි ප්‍රකෝටියක් හදලා ඒකෙන් ආපු බලෙන් තමයි මොකද කරන්නේ? මේක පුම්බලා මේක අකුලනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේක ක්‍රමක්‍රමයෙන් නැවෙනවා. ආයි දිග අර ගන්න ඕනේ වුණාම මොකද කරන්නේ? මේ පැත්ත පුම්බනවා. මේ පැත්ත පුම්බලා මේ පැත්ත අකුලනවා. දැන් එහෙනම් මේ ඔක්කොම කරන්නේ කවුද? හිතනේ මේ ඔක්කොම කරන්නේ. හිතනේ මේ හිතින්නේ මේක දුන්නේ. හිත ප්‍රකෝටි ගානක් හැදෙනවා මේක කරන්න. එක හිතක් නෙමෙයි මේ කරන්නේ. හිත ප්‍රකෝටි ගානක්. හිත ප්‍රකෝටි ගානක් හදලා මේ අර චිත්තජ වායෝ ධාතු ප්‍රකෝටි ගානක් රූප කලාප නිපදවල ඇඟේට ගත්ත ඔක්සිජනුත් අරගෙන ඒකත් පරමාණුක මට්ටමට කඩලා ඊටත් අඩුවෙන් කඩාගෙන සුද්දාස්නක මට්ටම කියන්නේ පරමාණුක ප්‍රකෝටියෙන් පංගුවක් විතර. ඒ තරම් අඩුවෙන් ඒකත් කඩාගෙන ඒවත් උපයෝගී කරගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? මේක මෙහෙම නවනවා. නවලා මේ පැත්තෙන් අකුල ගන්නවා. එහෙනම් මේ පැත්තෙන් අකුලනවා, මේ පැත්තෙන් පිම්බෙනවා. එහෙනම් පිම්බීම හැකිලිම. ඔන්නෝම ක්‍රමවේදයක් මේ මුළු ශරීරය ඇතුළෙම තියෙනවා. දැන් හොඳ උදාහරණයක් ගන්නකො ඔබගේ මේ අත. වැලමිටෙන් උඩ කොටස. වැලමිට දිග අරිනකොට මොකද වෙන්නේ ඒකට? ඒක ඇකිලෙනවා. වැලමිට නවනකොට මොකද වෙන්නේ? ඒක පිම්බෙනවා. මෙහෙ පිම්බෙනකොට මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ඇකිලෙනවා. ඔන්න ඔය ක්‍රමවේදේ තමයි තියෙන්නේ. එහෙනම් දැන් ඔබ මේ අත මෙහෙම උඩට ගන්නකොට දැන් මේ අත මෙහෙම උඩට ගන්නෙ කිසිම මොකක් නැතුවද? කිසිම බාහිරින් බලයක් යොදන්නේ නැතුව. හරි පුදුමයක් මේක. බාහිරින් බලයක් යොදන්නේ නැතුව අතක් මෙහෙම උඩට ගන්නවා කියන එක පුදුමයක්. අන්න ඒකයි මිනිස්සු ඒකට ජීවේ දීලා තියෙන්නේ. මූට පණ තියනවා කියලා හිතාගෙන. මෙන්න මේක මුල් කරගෙන තමයි කායානුපස්සනාව තියෙන්නේ ඕනෙම එකතනක. මේක කොහේ හරි දැනක කියුනේ නැත්නම් ඒ ආයත කායානුපස්සනාව අවබෝධ වෙලා නැහැ. දැන් මට මේ අධිගාරිච් අත අකුලන්න ඕනේ. දැන් මං හිතින් මොකද්ද කරන්නේ? එහෙනම් ඉස්සෙල්ලා හිතලි වෙරලා මං දැන් හිතින් මේක කරනවා. ඒ කියන්නේ මං හිත ප්‍රකෝටි ගානක් මවනවා. හිත ඒ හැදෙන හැම හිතකින්ම මොකද වෙන්නේ? අර චිත්තජ වායෝ ධාතුව නිපදවල මොකද කරන්නේ? මේ පැත්තෙන් දිග අරවලා මේ පැත්තෙන් අකුලනවා. ඒ පැත්තෙන් අකුලලා මෙහෙම එනකොට මොකද වෙන්නේ? මෙහෙන් ඇකිලිලා මෙහෙන් දිග ඇරෙනවා. මෙහෙන් දිග ඇරිලා මෙහෙන් ඇකිලෙනවායි. මෙහෙන් මේෙන් පිම්බෙනවා. මේම පිම්බෙනවා මේ පැත්තට. දැන් මං ආයේ දිග ඇරිද්දි මොකද වෙන්නේ? මේ පැත්තෙන් අඩු වෙලා මේ පැත්තෙන් වැඩි වෙලා මේ පැත්ත අඩු වෙනවා. මෙහෙම දිග ඇදෙනවා. එහෙනම් මේ මෙන්න මේ ක්‍රියාදාමය නේද වෙන්නේ? හොඳට බලන්න තමන් අත දිග අරිනකොට අකුලනකොට වටපිට බලනකොට මොකද වෙන්නේ? දැම් බෙල්ල මම මේ පැත්ත බලනවා. ඔබට පේන විදියට දකුණු පැත්ත බලනවා. දැන් මම දකුණ බලනවා. දකුණ බලනවා කියලා දැන් මම මොකද්ද කරන්නේ? ඈ දැන් මම හිතලා මනෝ සංකාර වඩල ඉවරලා කාය සංකාර වඩනවා. කාය සංකාර වඩනකොට අංශකයෙන් අංශකයට, අංශකය කියන්නේ ලොකු ගානක්, අංශකයෙන් ලක්ෂයෙන් පංගුව ගානේ මං ඔන්න බෙල්ල හරවනවා. දැන් මේ බෙල්ල හරවන්නේ කොහොමද? මොකද වෙන්නේ? අර හිතින් බෙල්ල හරවනවා. හිතින් බෙල්ල හරවන්නේ නැතුව කවදාවත් ඔබට බෙල්ලක් හරවන්න බෑ. හරවන්න පුළුවන් කොහොමද? අතින් අල්ලලා කරකවලා. ඔබ කවදාකවත් මේ කය සත්වයේ කියලා හිතන්නේ නැහැ පිංගුතනි. මේ අත ඔබට මෙහෙම කළා තියන්න උනා නම් එහෙම. අනික් අතින් අතාරගෙන මෙහෙම තියන්න උනා නම් එහෙම ඔබ කවදාකවත් මේ කය සත්වයේ කියලා හිතන්නේ නැහැ. ඔව්ද නැද්ද? දැන් මේ පිළිමේ සත්වයේ කියලා හිතනවද ඔබ? නැහැ. ඔබ හොඳටම දන්නවා මේක පිළිමයක් කියලා. ඇයියේ? මේකට යම් දෙයක් කරනවා නම් ඒ හැමදේම අපි කරන්න ඕනේ. එතනින් නේද ඔය කයක සත්ව පුද්ගල සම්බන්ධය වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔබගේ ඔය දරුවෝ ගාව තියෙනවා බල්ලෝ. පොඩි බල්ලෝ ඉන්නවා. මේ පණ තියනේ උන් නෙමෙයි. මේ ඔය හදම සෙල්ලම් බඩු බයස්ලා. ඉතින් අපි හිතමු දැන් මේ බල්ලෙක් ඉන්න ලොකු බල්ලෙක්. ඒ જાතියෙම බල්ලෙක් ගෙදරටත් ගේනවා. දැන් ওই බල්ල දෙන්න එකට තියෙනකොට ඕනේ ගොනෙකුට තේරෙනව නේද එකෙක් සතෙක් අනික මේ මේ රොයි කෙනෙක් කියලා. අනිත් එක සෙල්ලම් බඩුවක් කියලා. ඕනේ ගොනෙකුට තේරෙනවනේ ඒක. කොහොමද ඒක ඕනේ ගොනේ තේරුම් ගන්නෙ? දැන් අර බල්ල ඇවිදගෙන යනකොට පොඩි එක අනිත් බල්ලවත් ඇවිදවනෝ ඒ වගේම. එතන ඕනේ ගොනෙකුට තේරෙන දේ මොකද්ද? අර බල්ලට පන්න තියෙනවා. මේ බල්ලට පන්න නැහැ. කොහොමද යා නිගමනයේට ආවේ? ඔන්න හොඳට ඔළුවට අරගෙන කියන්න මට. කොහොමද ඒ නිගමනයේට ආවේ? සෙල්ලම් බල්ලා ව බාහිරින් බලයක් යොදලා ඇවිද්දවන්න ඕනේ. හැබැයි අරු බාහිරින් බලයක් යොදන්න ඕනේ නැහැ ඇවිදින්න. දැන් අපි හිතමු ඇතුලෙන් ඔක්කොම හයි කරපු රොබෝටික් කෙනෙක්. රොබෝට් කෙනෙක්ව හයි කරලා තියෙනවා ඇතුළට. හයි කරලා ඒ අර හැම වගේම අර බල්ල වගේම ඒ හැම වගේම ඈතින් බැලුවට පේන්නේ නැහැ පොඩ්ඩක්වත් මේ සෙල්ලම් බඩුවක් කියලා. හදලා තියෙනවා. අර බල්ලත් යන ගමන් මේ බල්ලවත් ඒ විදිහටම යවනවා. දැන් ඈත ඉඳලා බලන කෙනෙක් හිතයිද අරු සෙල්ලම් බඩුවක් කියලා? නැහැ. ඇයි? බාහිරින් බලයක් යොදන බව පේන්නේ නැහැ. ඔන්න ඕකයි පින්වතුනි හෙන වැදිච්ච තැන අපිට. තේරුනේ නැති තැන. මේ කය සතෙක් පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නේ ඔන්න ඕක හින්දා. මොකද මේකට බාහිරින් බල යොදන්න ඕනේ නැහැ චලනය කරවන්න. එතකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද? එහෙනම් මේක එහෙම යන එකක් කියලා. මොකද මිනිස්සුන්ගේ ඔළුවල නෑ මොකද්ද? අභ්‍යන්තර බලය ගැන. නමුත් නවීන විද්‍යාව දියුණු නිසා ඒකට පින් සිද්ධ වෙන්න ඔබ දන්නවා අභ්‍යන්තර බල තියෙනේම තියෙනවා. බැකෝ එක කියන්නේ එකක්. රොබෝ කෙනෙක් කියන්නේ තව එකක්. අභ්‍යන්තර බල නගන ඒවා. හරියටම බැකෝ එකේ සංසිද්ධිය වගේ පින්විතුනි එකින් එකට කාය සංකාර වැඩෙනකොට ඒ කාය සංකාර හරහා හටගන්න ශක්තිය විදුලියක් වගේ දෙයක්. අර ඔක්සිජන් ධාතුවත් පරමාණුක මට්ටමටත් එහාට කඩාගෙන මේ නහරවැල් ලස්සෙන් යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? මේ පිම්බීම හැකිලිම කියන කටයුතු දෙක කරනවා. ඒක නිසා මොකද වෙන්නේ? මට මේ ඇඟිල්ල දැන් නවන්න ඕනේ කියලා හිතුනහම මොකද වෙන්නේ? මම හිතින් මේ ඇඟිල්ල නවනකොට ක්‍රමානුකූලව ඇඟිල්ල නැවිලා යනවා. හැබැයි මේකට මොලේ ප්‍රයෝජනෙට ගන්නවා. මොකද මේ ශරීරයේ අයිතිකාරයා තමයි කවුද? මොලේ. ඒක තමයි හෙඩ් ඔෆිස් එක. එයාට තමයි, එයා හරහා තමයි මෙයා මේගොල්ලන්ව රීච් කරන්නේ හැමතිස්සෙම. කාය සංකාර ඒ හරහා මනහ මේ මොලේ හරහා තමයි මේවට රීච් කරන්නේ. දැන් මොකද වෙන්නේ? හිතනකොට ඒක කනේ අර මොලේ විසින් කනෙක් කරලා දෙනවා ගාන්ට ඒක. දැන් මොකද වෙන්නේ? ඔන්න ඇඟිල්ල ගාන්ට නැවුණා. දැන් ඇඟිල්ල දිග ඇරිනවා. දැන් නැවෙනවා දිග ඇරිනවා. නැවෙනවා දිග ඇරිනවා. එහෙනම් දැන් මොකද උනේ? දැන් ඔන්න හොඳට බලන්න පිංගුදිනි මොකද්ද? වටපිට බලනකොට ඔබ මොකද කරන්නේ? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඔන්න බලන්න මේ පැත්ත බලද්දි, මේ පැත්ත බලද්දි හොඳට අවධානයෙන් බලන්න, මේ කය බැලුවද නැත්නම් මේ කය ඇතුලේ පවතින මේ හිත් පරම්පරාවේ හටගන්නා සිත් හෙවත් මොනවද? අර කාය සංකාර නිසා මේ පැත්ත බැලුවද කියලා. එහෙනම් අපිට මේ පැත්ත බලන්න ඕන නම්, දකුණු පැත්ත බලන්න ඕන නම්, හිතින් දකුණු පැත්ත බලනකොට ක්‍රමානුකූලව වැඩිලා අර කියපු දේවල් මේ හරහා ගිහිල්ලා ඉවරලා මේ බෙල්ල හැරෙනවා. ඊට පස්සේ ආයි වම් පැත්ත බලන්න ඕන නම් හිතින් වම් පැත්ත බලන්න ඕනේ. හිතින් දකුණ පැත්ත බලාගෙන කවදාකවත් ඔබට ඇස් දෙකෙන් වම් පැත්ත බලන්න බෑ. මේ ඇස් දෙකේ බෝල දෙක අරහෙට යවන්නත් මොනවද කරන්න ඕනේ? කාය සංකාර කරන්න ඕනේ. මේ කයේ අංශු මාත්‍රයක් හොල්ලන්න බෑ කාය සංකාර නැතුව. ඒකයි කිව්වේ අස්වාස ප්‍රස්වාසා මොනවද? කාය සංකාරා කියලා කිව්වේ ඔන්න ඕකට. අස්වාස ප්‍රස්වාසා කාය සංකාරා. එහෙනම් පින්වතුනි, මේ හුස්ම ගන්න පිට කරන එක විතරක් නෙමෙයි, මේ කය ඇතුලේ ඇසුරු කිරීම පහ කිරීම මොනෝම හරි දෙයක් වෙනවනම් ඒ හැම එකක්ම කාය සංකාරය කරහයි වෙන්නේ. ඒක නිසා තමයි පින්වතුනි අපිට හිතෙන්නේ මේ කය ඇවිදිනවා කියලා. මේ කය ඇවිදින්නේ නැති බව පෙන්වන්න තමයි සාස්ත්‍රඥ වහන්සේ කිව්වේ. ආමු සෝහනට ගිහිල්ලා බලහන්. ඕකේ ඇතුලේ හිටපු එක නැති එකක් අන්න තියනවා, ගිහින් බලහන්. උද්දු මාතකං විනීලකං විපුබ්බක ජාතං. ඉදිමිලා, නිල් පැහැ ගැන්විලා, පුපුරලා, හැරව ජනිත වෙලා, හැරව වැක්කිරෙනවා. අන්න. ඉවමේව කායං උපසංහරති. ඔන්න ඔය කාය මක් කරපන්ද? උදාහරණයට ගනින්, උපහරණයට ගනින්. ඒක සංසන්දනය කරපම්. මොකක් එක්කද? උඹට තියෙන එකත් එක්ක. දැන් හිතන් හිටියා නේද? උඹට තියෙන එකට පණ තියනවා කියලා. දැන් ඒ වගේම එකක් ඔය තියෙන්නේ. කොහ? පණ තියනවාද? කොහ යනවා එනවාද? දැන් මොනවද වෙන්නේ ඔය? දිර දිරා යනවා නේද? එහෙනම් ඒකක්ම තමයි තිබුණේ. ඕක පැවතුනේ කොහොමද? ඕක මෙච්චර කල් පැවතුනේ කොහොමද? අර ඇතුලේ සිත් පරම්පරාවක් දුවන හින්දා. ඒකෙන් කාය සංකාර හද හද දෙන නිසා තමයි ඕක මෙහෙම මෙහෙම වුනේ. දැන් සිත් පරම්පරාව ඇතුලේ නැහැ. සිත් පරම්පරාව ඇතුලේ දැන් නැහැ. මේ ප්‍රඥාවෙන් නිවන් දකින්න විදිය මිසක් පින්වතුනි මේ ඊයක් ඇතයි අප්පා අර දැක්කද මිනිහ අයියෝ පැරෝ වැක්කිරෙන. ඒකද නිවන කියන්නේ? ප්‍රඥාවෙන් නිවන් දකින්න. ප්‍රඥාව පහළ වෙනකොට ඊය කියවෙනවා නම් ඒ ප්‍රඥාව නෙමෙයි පහළ වෙලා තියෙන්නේ. හරි ෂෝක් නියමයි කියලා කියනවා නම් ඒත් ප්‍රඥාව නෙමෙයි පහළ වෙලා තියෙන්නේ. ප්‍රඥාව තුලින් දකින්න. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ යන්නේ ඒ ක්‍රමවේදය. එහෙනම් දැන් අර වර බිම වැහෙලා තියෙන එක දිහා බලනවා. ඕක ඇතුලේ අර සිත් පරම්පරාවල් දුවනකොට ඕක ඇවිදගෙන ගියා නේද? කො දැන් පුළුවන් දැවිද්දේ? වැටිච්ච දනම ඔහෙ තියෙනවා. ලේ ධාතු ඔක්කොම ගමන් කළා නේද? දැන් මේ කය ලේ ධාතු ගමන් කරන්නේ නිකන් කියලා හිතුවද? මේ ඔක්කොම කාය සංකාර. ඉතින් කරුමෙට වෛද්‍ය විද්‍යාවෙන් කියනවා මොකද්ද? හුස්ම ගන්න එක එහෙම අනිච්චානුගයි කියලා. ඒකෙත් හොඳ වචනයක් නම් තියෙනවා. පර්ණ සිංහල. ඔය විද්‍යාවට ගන්න පර්ණ සිංහල ඔයලා හොයලානේ. අනිච්චානුගයි කියලා කියනවා. අනිච්චානුගයි කියන්නේ මොකද්ද? තමන් හිතලා කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට වෙන එකක් නෙමෙයි කියන එක. එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද? ඔය පරණ සිංහල වචනේ ඇතුලේ නැද්ද අනිච්ච කියන්නේ මොකද්ද කියලා? මොකද්ද? තමන්ට ඕන විදිහට පවතින්නේ නැති. තමන්ට ඕන විදිහට තියන්න බෑ. ඔව්. මොකද සිහිය නැති වුණා කියලා මේ ඔක්කොම නතර වෙන්නේ නැහනේ. අතිපරිත්ත ආරම්භන වශයෙන් යනවා. ඇතුලාන්තයේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මකගෙන නතර වෙන එක අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? චතුර්ථ ධාන සමාපත්තිය. චතුර්ථ ධාන සමාපත්තියට සම්වැදුනට පස්සේ කෙනෙක් කාය සංකාර සම්පූර්ණයෙන්ම නවත්තනවා. දැන් මම ඕක අපේ එක නෝන මහත්මියකට කියලා ඒ නෝන මහත්මය දන්න විද්‍යාවෙන් මට යමක් කිව්වා. දැන් මම ඒක උපයෝගී කරගන්නවා මේක හැමෝටම මේක තේරුම් කළාද? මේ අපේ පෙනහළු වාස්තේ තියෙනවා ගර්ථ කියලා එකක්. ඒ මහත්මිය ඉගෙනගෙන තියෙන විද්‍යාවට අනුව මේ මහත්මිය කිව්වා ඉතින් එතකොට එහෙම වුණොත් චතුර්ථ ධාන සමාධියට මේ චතුර්ථ ධාන සමාපත්තියට සම්වැදුනහම හුස්ම ගන්න එකත් නතර කළොත් ගර්ථ පුපුරනවා කියලා අපි අහලා තියෙනවානේ. ඒ කියන්නේ හුස්ම ගන්න එක නතර කළොත් එහෙම. ඒ කියන්නේ දියට ගිය මිනිස්සෙක් මැරෙන්නේ ගර්ථ එහෙම පුපුරලා. ඔබ ගර්ථ කියනවා දැකලාද මේ ගෙඩි ගෙඩි ගෙඩි වගේ මේ මේ මේ පෙනහල් ඇතුලේ තියෙන. ඒ නෝන කියපු කතාව හරියටම හරි. ඒ කිසි වරදක් නැහැ. ඒක හරියට මම ඔබට මෙහෙම පැහැදිලි කරන්න. කාර් එකක එන්ජින් එකක් තියෙන. දැන් කාර් එකක එන්ජින් එකකට නවත්තලා තියෙන වෙලාවට කාර් එක ස්ටාර්ට් කරලා නැති වෙලාවක් තියෙනවනේ. ස්ටාර්ට් කරලා නැති වෙලාවක එන්ජින් ඔයිල් තියෙන්න ඕනද දෙකේ? කාර් එක ස්ටාර්ට් කරලා නැහැ. කැලේට දාලා තියෙන වාහනයක් තියෙනවා. දැන් ඒකේ එන්ජින්ම සවුත් වෙනවද? එන්ජින් ඔයිල් තිබුණ නැහැ කියලා? එහෙම එකක් නැහැ. හැබැයි එන්ජින් ඔයිල් දාන්න නැතුව කාර් එක ස්ටාර්ට් කළොත් මොකද වෙන්නේ? එන්ජින් එක ඉවරයි. ඔන්න ඕක තමයි වෙන්නේ. චතුත්ථ ධාන සමාපත්තියල සම්බැදිච්ච කෙනාට කාය සංකාර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඒ උත්ත්මයාගෙන් කාය සංකාර වෙන්නේ නැහැ. කාය සංකාර වෙන්නේ නැත්තම් අර බැකෝ එකේ වගේ ඒ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒකට අදාළ අර චිත්තජ වායෝ ධාතුව නිපද වෙන්නේ නැහැ. ඒකට අදාළ චිත්තජ වායෝ ධාතුව නිපද වෙන්නේ නැත්තම් ඔක්සිජන් කඩලා කඩලා කඩලා අර චූටි කෑලි වලට පත් කරගත්ත ඔක්සිජන් වල අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැත්තම් මේ මේ දේවල් මේ ඇඟ පුරාම තියෙන හන්දි වලින් ඔක්සිජන් අදින්නේ නැහැ. ඔක්සිජන් අදින්නේ නැහැ ඒවට. ඔක්සිජන් අදින්නේ නැත්තම් ගර්ධ වලට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔක්කොගෙම ඔක්සිජන් අදිනවා. ගර්ධ වලට ඔක්සිජන් එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? හුලං ඇදපු මෝටරයක් වගේ වෙනවා. මෝටරේ පිච්චෙනවා. ඇයි ඒ? අරහෙන් හොගාලා අදිනවා. ඇද්දට මේකට ඉන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මෝටරේ පිච්චෙනවා. මෝටරේ එක පැත්තක් හොඳට වහලා මොනවක් හරි එකකින් වහලා මෝටරේ දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මෝටරේ පිච්චෙනවා. ඇයි ඒ? මෝටරෙන් කරන්නේ ඇදලා තල්ලු කළා දාන එක. එතකොට තල්ලු කරන එක ක්‍රියාත්මක වෙනවා, අදින එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මෝටරේ පිච්චෙනවා. එහෙනම් ගර්ථ පුපුරන්නේ එකයි දියේ ගිලෙන මිනිස්සෙකේ. දියේ ගිලෙන මිනිස්සයා කාය සංකාර අතහැරලා නැහැ. එහෙනම් කාය සංකාර කිරීම සඳහා මොකද වෙන්නේ? ඈ අර ඔක්සිජන් ධාතුවේ අවශ්‍ය ලොකු අවශ්‍යතාවයක් දැනෙනවා. එහෙනම් ඔක්සිජන් ඇදලා ඇදලා අදිනවා අදිනවා අදිනවා අදිනවා. නමුත් ඔක්සිජන් එන්නේ නැහැ. මොකද මේ මහබටේ වැහිලා. එහෙනම් දැන් හොඳටම තේරෙනවා නේද පිංගුතුනි, ඔක්සිජන් ගැනීම පවා අවශ්‍ය වෙන්නේ මොකටද? මේ කාය සංකාරය. මේ කාය සංකාර විසින් තමයි ඔක්සිජන් පවා ඇදලා ඒ ගාන්ට ඒ දේවල් මතු කරලා දාන්නේ. ඒ අදාළ තැන්වලට විස්තර වල හරින්නේ. එහෙනම් චතුත්ථ ධානයේ සමාපත්තියට සම්වැදිච්ච කෙනෙකුට, ධානයට නෙමෙයි ධාන සමාපත්තියට, ධාන සමාපත්තියට සම්වැදිච්ච කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනා ආස්වාස ප්‍රස්වාසත් නතර කරන්නේ ඔන්න ඒ විදිහට. එහෙනම් ආයේ හුස්ම ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ශරීරයට අර දැන් ගන්නවා වගේ මහා තොගයක් ඔක්සිජන් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම ගන්න පුළුවන්. එතකොට ශරීරය නිශ්චලයි. අන්න ඒක තමයි පින්වදෙනි නියම නිශ්චලතාවය. දැන් ඔබ භාවනා කරනකොට ඔබ මම නිශ්චලව ඉන්නවා කියලා හිතනවනේ. නිශ්චලව නැහැ නේ. ඇයි ඒ? බඩ ඇකිලෙනවා, දිගහැරෙනවා. ඇකිලෙනවා, දිගහැරෙනවා. පෙනහළු හොගාලා සට සට සට සට ගාලා වැඩ කරනවා. හරි? එතන ලේ ධාතුව ඩඩ ඩඩ ඩඩ ඩඩ ඩඩ ඩඩ ඩඩ ගාලා යනවා. ඔය ඔක්කොම නතර වෙනවා. චතුත්ථ ධාන සමාපත්තිය ඉන්න කෙනෙක් චෙක් කළොත් එම් වෛද්‍යවරයෙක් කියනවා මෙයා මක් වෙලා කියලාද? මැරිලායි කියලා. ඊටත් එහාට ගිය එකක් තමයි මොකද්ද? නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඊටත් එහාට ගිය එකක් තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය කියන එකනේ දැක්කොත් එහෙම කෙලින්ම මොකද කරන්නේ? කෙලින්ම වලදාම දානවා. කිසිම කතාවක් නැහැයි. ඒකයි උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධ නිසල අදිස්ථානයක් කරන්නේ. උන්වහන්සේලාව ගින්නෙන් අරේ මේ පුච්චන විනාශ කරන්න බැරි වෙන්න. නැත්තම් මහා පාප කර්මයක් කරගන්න ඕනේ. පිරිස් ඒ සිවුරක්වත් උන්වහන්සේටවත් කිසිම ඒ ඒ ඒ අවට පිටාව කවදාකවත් ගින්නකින් විනාශ කරන්න බෑ. කිසිම දෙයකින් විනාශ කරන්න බැරි විදිහට අදිස්ථාන කරනවා. එතකොට අදිස්ථානය තමයි විපාකයෙන් බේරෙන්නේ. විපාකයක් එන්න විදියකුත් නැහැ. ඔව්. ඔව්. මොකුත් නැහැ. කෙලින්ම බොඩි එකක් විතරයි. මලමිනියක් තියෙන. මලමිනිය කුණු වෙනවනේ. නමුත් මේ මේ මේ මේ බොඩි එක කුණු වෙන්නේ නැහැ. එතකොට ලේසි නෑ පිඟුද නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන්. අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමී උත්තමයෙකුට හෝ මහරහත් උත්තමයෙකුට විතරයි. ඒ උත්තරෙම දෙන්නේ නැහැ කෙනෙකුට නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න හැකියාව තියෙනවා. මේවා ඔබට උරුම දේවල්. ඔබගේ පියාගෙන් ඔබට ලැබිච්ච උරුමය ඔය. මේ සමාපatti. ප්‍රථම ධානයේ, ද්විතීක ධානයේ, තෘතීක ධානයේ, චතුර්ථ ධානයේ මේ මේ දේවල් ඔබට ලැබිච්ච උරුම. අනිත් කරුම කරගහගෙන හිටියට. දැන් මෙන්න මේ ක්‍රමවේදය තුලදී හොඳට අවබෝධයට ගන්න පිඟුතුනි මේ කය වැඩ කරන විදිය. එතන සාස්ත්‍රුන් වහන්සේ දැන් දෙවෙනි තුන්වෙනි ක්‍රමවේදවලදී මේ පෙන්වලා දුන්නේ මේ ක්‍රමවේදය තමයි. දැන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. දැන් මේ දැන් මේ මම මේ මේ කොටස විග්‍රහ කරනවා හැම නෙමෙයි. මේ මේ තවදුරටත් පෙන්වලා දෙන්නේ මේ කය එකක්, මේ හිත් පරම්පරාව තව එකක් කියලා. මේක හොඳට තේරුණා නම් කය අතහැරුණා. දැන් මේක අද හොඳට තේරුණා නම් 50%ක් මේ කය අතහැරෙනවා. මේ මඟුල පෝෂණය කරන්න මොනවද මේ කරන්නේ කියලා. මේක මොකද්ද මේ? මේ කය කියන්නේ මොකද්ද එතකොට? මේ හිතක් විසින් මේ එහෙට මෙහෙට දාන රූකඩයක් විතරයි. එහෙනම් දැන් කන්න ඕනේ මොකටද? කන්න ඕනේ මේ කයට පැවැත්මක් ඕන. කය මැෂින් එකක්. ඒකට අවශ්‍ය තෙල් විතරයි දැන් දාන්න ඕනේ. අවබෝධයට ආව නම් ඔක්කොම කෙරෙනවා. දැන් මේක කොහොමද හැඩ කරන්න තියෙන්නේ? මොකද ඔබට හොඳ ආකාරව තේරෙන්නේ මේ කය කියන්නේ මම නෙමෙයි. මම ඉන්නවා වෙන පැත්තක. මොකද තාම මම එක් ඉන්න බව සාමුලීම දුර වෙලා නැහැ නේ, අරහත් වෙලා නැහැ නේ තාම. එහෙනම් මම එක් ඉන්නවා. මොකද්ද? අර හිත තමයි දැන් මම. කායानुපස්සනාවෙන් වෙන්න ඕන ඕක වින්නතේ. සාමුලීම කායानुපස්සනාව පූර්ණ වෙනකොට සාමුලීම කය අතහැරිලා හිත තමයි මම කියන දැන්ට යන්න ඕනේ. ඉතුරු වැඩ පිළිවෙලින් තමයි හිතත් මම නෙමෙයි කියන දැන්ට යන්නේ. ඉතින් වේදනා සංඥා මම කියලා හිතා ගන්නවා. මුළු හිතම නැතත් මේ වේදනා සංඥා මම කියලා හිතා ගන්න. ඒ තමයි මේ අවසන් කාලෙදි දැනෙන්නේ. අවසන් කාලෙදි මිනිසෙක් මැරෙන අවසන් කාලෙ නෙමෙයි, නිවන් දකින්න අවසන් කාලෙදි දැනෙන්නේ. වේදනා සංඥා මම කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලක ඉන්නවා. එහෙමත් ඒකත් නැති වෙලා ගිය වෙලාවක තමයි, ඒකෙත් හරයක් නැහැ, ඒකත් අනිත්‍ය දුක්ඛ අනත්තයි කියලා වැටිච්ච වෙලාවට තමයි මක් වෙන්නේ. අරහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මේක ප්‍රශ්නයක් නෑ. මම ඒක කිව්වේ නිවන් වගේ එහෙමම තියෙනවා. කාටවත් අභියෝග කරන්න බෑ නිවන් මාර්ගයක් නෑ කියලා. එහෙම කියනනම් මහා අපරාධයක් මිනිසුන්ට කරලා දෙන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දීපු දේ තාම යටපත් වෙලා නෑ. ඊළඟ ශාස්ත්‍රුන් වහන්සේ වෙනකම් බලන් ඉන්න තරම්. හොඳට මෙනෙහි කරන්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී යෝති. මම මේවා වෙන වෙන විදිහට විග්‍රහ කරනවා ඉස්සරහට පින්ගද. මේවත් ප්‍රයෝගී කරගෙන. දැන් මේ මූලික හරය තමයි දුන්නේ. දැන් එහෙනම් මේකෙන් බලන්න. එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට සිහියෙන් ඉන්න කියනවා. අපි සිහියෙන් ඉන්නවා කියලා ගම්මුකෝ. හා දැන් කියන්න බලන්න. දැන් මොකක් ගැනද සිහියෙන් ඉන්නේ? ඈ? දැන් කොහොමද යන්නේ? ආ දැන් සිහිය කරන්නේ. දැන් කොහොමද යන්නේ ඔබ ඔය? කාය සං කොහොමද? කකුල උස්සුවා. හිතින් කකුල උස්සනවා. ආයි තියනවා. ඈ? ආයි හිතින් අනික් කකුල උස්සනවා. ආයි තියනවා. එන ආයි අනික් කකුල උස්සනවා. ආයි තියනවා. මේක නේද මේ යනවා කියන්නේ. එතකොට කකුල් දැන් කකුල උස්සන්න. බාහිර බලයක් නැහැ. එහෙනම් අභ්‍යන්තරයෙන් දැන් බල නැගිනවා. දැන් දන්නවනේ කොහොමද වෙන්නේ කියලා. හොඳට හුස්ම ගන්න. ඔය කියන්නේ අර ඔය මේ එක්සර්සයිස් කරන මහත්තුරු නේද? මොකද්ද? හොඳට ඔන්න හොඳට හුස්ම ගන්න. හුස්ම අරගෙන ඔන්න කකුල තියන්න. එහෙම කියනවා නේද? ඇයි හුස්ම අරගෙන කකුල තියන්න කියන්නේ? දැන් ඔය ලොකු බරක් එහෙම උස්සද්දී ඇයි හොඳට හුස්ම ගන්න කියන්නේ? ඈ ඇයි ඒ? ඇයි මේ කාය සංකාරය කරනකොට දැන් ලොකු බරක් නේ උස්සන්නේ? එහෙනම් දැන් මේ කාය සංකාරේ මහා අමාරු කාර්යයක් මේ කරන්නේ. එහෙනම් මේ අමාරු කාර්යය කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? වැඩි වැඩියෙන් ඉන්ධන යොදා ගන්න ඕනේ. එහෙනම් මේ ශරීරයට සපයන ඉන්ධන තමයි ඔක්සිජන් කියන්නේ. එහෙනම් මොකද කරන්නේ? අර චිත්තජ වායෝ ධාතුව නිපදවනකොට සිත විසින්ම මේ ඔක්සිජන් කඩනවා මොනවද? මං කිව්වේ පරමාණුක මට්ටමටත් එහාට. ඒ කියන්නේ සුද්දාස්තක මට්ටමට කඩලා තමයි ප්‍රයෝජනෙට ගන්නෙ. දැන් ඔබ ඇඟට ඝන ආහාරයක් දැම්මහම ඇඟ අවශෝෂණය කරගන්නේ කොච්චරද? ඒක කඩලා අර මේක දියරයක් බවට පත් කරලා ඉවර වෙලා. නේද? ඒකේ තියෙන යම් පෝෂ්‍ය පදාර්ථ කියලා කිමිකල් එකක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය. අන්නේ රසායනික ද්‍රව්‍ය විතරයි ඇබ්සෝබ් කරගන්න. නේද ආමියකේ මහත්තුරුන්ට එහෙම යුද්ධෙට ගියාට පස්සේ දෙන්නේ නේද? ටැබ්ලට් එකක් විතරයි නේ. ඒ ටැබ්ලට් එකෙන් තමයි ජීවිතේ මේ මාසයක් ඉන්නවනම් ඒ මාසේ ඉන්නේ. අන්න හරි. ඔය මේ මේ ගගනගාමීන්ට එහෙම දෙන්නේ පොඩි ටැබ්ලට් එකක්. ඒකේ තියෙනවා අවශ්‍ය කිමිකල් ටික. නමුත් දැන් සාමාන්‍යයෙන් අපි කනකොට කෑම ටික දාගත්තාම ඒකෙන් අංශු මාත්‍රයක් ඒකේ තියෙන යම් කොටසක් තමයි ශරීරයට උරාගන්නේ. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ චිත්තජ වායෝ ධාතුරත් ඕන වෙනවා භෞතික යමක්. ඒ භෞතික යම තමයි ඔක්සිජන් වලින් ගන්න. එහෙනම් අර එක්සර්සයිස් කරන මහත්මයා ඔබට කියනවා මක් කරන්නද? හා දැන් හොඳ හුස්මක් අරන් උස්සන්න බලන්න. දැන් ඔය ජිම් වලට එහෙම යනවා නම් ඕනෝ දැන් හොඳට අද්දකින්න. දැන් කොල්ලෙක් මොකද කරන්නේ? ලොකු බරක් තියාගෙන ඇයි මේ මමනේ මේ මගේ එක ලොකු කරගන්න එපා කියලා හිතාගෙන ඌ මහා මෝඩ ක්‍රියාකාරී කේ දෙනවා ඉතින්. දැන් මේවා ඔබට දැක්කම hina පහළ වෙයි, පේන්න hina වෙන්නත් එපා. පව්. ඒ මිනිසුත් කවදා හරි මේවා අවබෝධ කරගනින් තව කල්ප කෝටි සතසහස්රයකින් හරි පස්සේ. එතකොට මොකද වෙන්නේ? මොකද හොඳට හුස්මක් අරගෙන මේක උස්සනවා. දැන් ඔබට කරන් තියෙන පැත්තක ඉඳගෙන බලන් ඉන්නවා. මොකද්ද මේක මේ කරන්නේ? දැන් ඔන්න අර ඔබ දැන් දන්න ධර්මයේ මේකට දානවා. මොකද්ද? එහෙනම් මේක හොඳ හුස්මක් අරගත්තා කියලා කියන්නේ මොකද්ද? අවශ්‍ය ඉන්ධනේ අතුරට ගත්තා. දැන් මොකද කරන්නේ? දැන් කාය සංකාරයට වැඩ. මොනවද? අර චිත්තජ රූප කලාප බිහි කරන ගමන්, චිත්තජ වායෝ ධාතු බිහි කරන ගමන් අර ඇතුළට ගත්ත ඔක්සිජන් එක කඩනව මොනවටද? සුද්දාස්තක මට්ටමට යනකම්. කඩලා තමයි යා ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් ඔබ ගෙඩි පිටින් බත් ගුලි ගිල්ලත් ඇඟ බත් ගුලි අවශෝෂණය කරගන්නේ නැහැ වගේ. ඇඟත් ඒක කෑලි කෑලි වලට කඩලා එක එක જાතියෙන් අම්ල පිත්ත ඔක්කොම ඉවල ඉවරලා ඒක චොර කරලා චොරස් කරලා ඔක්කොම කරලා තමයි ඒකෙන් අවශ්‍ය ටික ගන්න. අන්න ඒ වගේ මේ චිත්තජ රූප කලාපත් මොකද කරන්නේ? මේ හිතේ හාස්කම. අර ඔක්සිජන් කඩනවා මොනවද? සුද්දාස්තක මට්ටමට යනකම් කඩලා තමයි එයා ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් ඔබ ලොකු බරක් එහෙම උස්සනවා නම් හොඳට හුස්ම ගන්න ඕනේ. හොඳට හුස්ම අරගෙන ඒ හුස්මත් එක තමයි ඔබ අර ඒ කටයුත්ත කරන්නේ. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙන්න ඕනේ පින්වතුනි මේක බාහිරින් කවුරුත් කරේ නැති වුණාට අභ්‍යන්තරයෙන් මේක කරන කෙනෙක් ඉන්නවා. එහෙනම් එක්කෝ බැකෝ යන්ත්‍රයක් වගේ එහෙම නැත්නම් රොබෝ කෙනෙක් වගේ වැඩ පිළිවෙලක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් කවදාකවත් පින්වතුනි මට සමා වෙන්න මට ඔබව අද මේ වෙනකම් මම ඔබව දැකලා නැහැ. මේක අවබෝධ වුණාට පස්සේ තමයි මම දැක්කේ මං මගේ අම්මව තාම දැකලා නැහැ කියලා. මේක අවබෝධ වුණාට පස්සේ තමයි මම දැනගත්තේ පින්වතුනි මේ මගේ හිතවත් පිරිසව මම දැකලා නැහැ කවදාක්වත්. මම දැකලා තියෙන්නේ මොකද්ද? මේ අර විද්‍යාමාන වෙන රූප කැලලක් විතරයි. මේ මගේ හිතවත් මනුස්සයා නැහනේ. හිතවත් මනුස්සයා ඉන්නව හොයාගන්න විදිහක් නැහැ. තියෙන්නේ මොකද්ද? ඒ හිතවත් මනුස්සයා යන්න ඉන්න හදාගත්ත වාහනේ විතරයි මම හැමදාම දකින්නේ. නේද? යන්න ඉන්න කරන්න යන්න ඔය ඔක්කොම කරන්න හදාගත්ත වාහනේ විතරයි. හිතවත් මනුස්සයා ඉන්නව ඇතුලේ. මම මේ ඉන්නවා කිව්වට ඉන්නවා කියලා නෙමෙයි තියෙන්නේ. නමුත් මම කියන්නේ දැනට අපි ඉන්නවා කියලා හිතමු. මොකද තාම චිත්ත සංකාර ගැන අවබෝධයක් නැහැ. තාම සිත් ගොඩ නැගෙන හැටි ගැන අවබෝධයක් නැති හින්දා. ඒකට අවබෝධයට ඔබව අරගෙන එන්න. ක්‍රමානුකූලව අරගෙන එන්න. ඔබට තියෙන හැමදාම ඇවිල්ලා මේ දේශනාව අහන්න. ඔබට තියෙන්නේ එන්න විතරයි පින්වතුනි. මුළු සතියක් තිස්සේ අපි සමාධිගත වෙනවා මේව හොයන්න. හරි මේක අහලා දිනවද කොහෙද හරි? මේ අවුරුදු ගානක් තිස්සේ බණා කියලා අහන්න ඇතිනේ. කොහෙන් හරි දෙයක් අපිට ක්ලික් මේ පොඩ්ඩක් එනකොට ඇතුළට පින්වතුනි ඒව හරහා ගිහිල්ලා මේ පරම සත්‍ය හොයන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සමාධි මට්ටමකට හිත ගොඩනගලා කරන්න ඕනේ. දී අන්නේ ක්‍රමවේද වල තමයි මේව අහු වෙන්නේ. දැන් මේක අහු වෙනකොට දැන් පින්වතුනි මං කිව්වේ මං මගේ අම්මව තාම දැකලා නැහැ. තාත්තව දැකලා නැහැ, අයියව අක්කව නංගිව මල්ලිව කාවවත්ම දැකලා නැහැ. දැකලා තියෙන්නේ මොකද්ද? ඒ අය ගමන් බිමන් යන වාහනේ විතරයි. ඉතින් ඔය ගමන් බිමන් යන වාහනේ ඔච්චර සරසන්න ඕනේ. මොනවට සරසන්නද ඕක? එහෙනම් දැන් මට මොනවද ඕනේ? මට මොනවද ඕනේ? මගේ වාහනේට මොනවද ඕනේ කියලා වෙන් කරගන්න. මගේ ආහාරය මොකද්ද? මගේ වාහනේ ආහාරය මොකද්ද කියලා බලන්න. ඔන්න තවත් හොඳ හරියක් කතා කරන්න. මගේ ආහාරය මොකද්ද? මගේ වාහනේ ආහාරය මොකද්ද? පින්වතුනි එතන මම කියලා කිව්වේ මොකද්ද දැන් එහෙනම් මෙතන දැන් ඔබට මේ වෙනකොට මම කියන්නේ සිත් පරම්පරා බව දැනෙන්න ඕනේ. නැත්තම් ඔබට කියපු කිසි දෙයක් තේරිලා නැහැ කමක් නැහැ. මේක පටිගත කරගෙන ආයි අහන්න. වැටෙන්න එපා වීරය වඩන්න. වීරය වඩන්න. මේකද මේක තමයි වීරය වඩන්න දෙයක් මේ ලෝකේ තියෙනවා නම් හොඳම දේ මේක. අනිත් දේවල් කොච්චර වීරය වැඩුවත් දුකක් මිසක් සැපක් උරුම වෙන්නේ නැහැ. මේකෙන් තමයි සැප උරුම වෙන්නේ. දැන් ඔන්න හොඳට බලන්න වෙන දේ. දැන් මේ සිත් පරම්පරාව තමයි මම. දැන් ඒක ඔබට දැන් ප්‍රත්‍යක්ෂයිනේ. එතකොට මේ මොකද්ද මේ? මේක තමයි අර වාහනේ. එහෙට මෙහෙට යන්න හදාගත්ත වාහනේ. දැන් ඔබ වාහනයක් එහෙම එලවද්දි වාහනයක් විසින් වාහනයක් එලවනු ලැබේ. ඕද නැද්ද? ඈ? දැන් වාහනේ මේ පැත්තට කපන්න ඕන. ඔබ අත් දෙකෙන් මෙහෙම අර ස්ටීරින් වීල් එක කරකවනවා නේද? එහෙම කරකවන්න ඇතුලේ ඉන්න කම මොකද කරන්නේ? එයා කරකවන ඔබව. දැක්කද වෙන වැඩේ? ඈ? එයා ඔබව කරකවනකොට අත් දෙක විසින් මොකද වෙන්නේ? මේ පැත්තට මේක කරකවනවා. එතකොට වාහනේ මෙහෙට කරකිනවා. ඔය අත්දකින්න තින්න. දැන් අපි එහෙම එනකොට අපි ඒව අත්දකින්නවා. සිහියෙන් ඉන්නේ හැම තිස්සෙම. සිහියෙන් ඉන්නේ පාරයනේ උන් ගැන නෙමෙයි. උන් ගැන මොනවද දකින්න? කරන කියන වැඩ ගැන සිහියෙන් ඉන්නේ. ආ දැන් කරකවන්න. දැන් මට දැන් අරහිට අරවන්න. දැන් කරකවන්න. දැන් කරකවන්න. මං හිතින් කරකවනකොට මට දැන් තේරෙන්නේ මොකද්ද? මෙයා මෙන්න කරකිනවා. මේ කරකින්නේ. එහෙනම් මේ අත මෙහෙම ගියයි. මේ අල්ලගත්තේ ඇයි? කරකවන්නේ ඇයි? මේ ඔක්කොම හිතින් කරන වැඩ. ඒ හිතින් කරන වැඩේට අනුව මොකද වෙන්නේ? මේ ශරීරය කියන එක ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් එහෙනම් බලන්න. දැන් මම කියන්නේ හර හිතටනේ. දැන් අපි එහෙම ගමුකෝ දැනට. දැනට එහෙම ගමු. තව ඉස්සරහදී අවබෝධ කරගෙන යන්න. මොකද මම මේ දැනට එහෙම ගමු කියලා කියන්නේ පඬිතුයෝ වණ හැවුවොත් එහෙම කියන්නේ මොකද්ද? අයියෝ මොනවද ඒ කියන්නේ? මේ හිත මම කියලා කියන්නේ? එහෙම කියලා කියනවා. පඬිතුයෝ නිවන් දකින්න බැහැ. දැන් හිත මම කියලා ගම්මුකෝ. දැන් මොකද වෙන්නේ? දැන් එහෙනම් කය වාහනේ. දැන් හිතට මොනවද ඕනේ? පින්වතුනි හිතට තියෙන විඥාණයට තියෙන ආහාර මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහ නේද ආහාර? රූප වේදනා සංඥා සංකාර විශේෂයෙන්. ඔය හතර නේද ආහාර වෙන්නේ? ආහාර ස්කන්ධ වශයෙන් පවතින විඥාන. දැන් අපි ওই පහ ගමුකෝ. එහෙනම් යම් දෙයක මේ ඔබ කන්නේ මොනවද? ඔබ කන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. දැන් ගම්මු කුකුල් මස්. දැන් ගම්මු උදාහරණ කුකුල් මස්. කුකුල් මස් කන්න ඕනේ කියලා දැනෙන්නේ මේ වාහනේටද නැත්නම් මේ කයටද ඔබටද? කයටද ඔබටද? දැන් ආයි දැන් දෙන්නෙක් විදිහට දකින්න කාලේ හරි. දැන් අවබෝධය තියෙනවනේ දැන්. මේක අවබෝධු වෙන්නේ නැත්තම් නොදැක්කට කමක් නැහැ. අවබෝධ වෙලා තනේ කියලා දැම්මොත් ඉතින් වැඩක් නැහැ. කක්ක කියලා අවබෝධ වෙලත් කවුරු හරි කක්ක කනවා නම් ඉතින් ඌ ඉතින් පිස්සෙක් නේ. දැන් මං කිව්වද මේක මහා ජරාවක් අයින් කරලා දාපන් යක් ඇතයිනේ ගඳයිනේ කියලා කිව්වද? එහෙම එකක් නැහැ. ඒකයි මං කිව්වේ නිවන් දකින්න ඒක නෙමෙයි ක්‍රමවේදේ. ප්‍රඥාව කියන්නේ ඊය කැතයි කියන එක නෙමෙයි. යථාබෝධය. ඔන්න දැන් මොකද වෙන්නේ? දැන් ඔබ දන්නෝ. දැන් ඔබයි කයයි. දැන් ඒ විදිහට තමයි මෙතනින් එහාට යන්න ඕනේ. හැබැයි අනිත් මිනිසුන්ට නම් කියන්න එපා. දෙයියන්ගේ නාමෙට කිසිම මිනිස්සෙකුට එහෙම කතා නම් කරන්න එපා. මායි කයයි දෙන්නම ආව ඔන්න. එහෙම කියන්න එපා. ඇයි කියන්න එපා කියන්නේ? ඊට පස්සේ හිතයි ඔබ පිස්සෙක් කියලා. ඊට පස්සේ ඔබට ධර්මයක් එපා වෙයි මිනිස්සු වට විස කීකි අයින් කරනවා කියලා. ඔය ධර්මයේ හැදිරෙන සමහර පිරිස නිසා අනිත් මිනිතුන්ටත් ධර්මයේ හැසිරෙන්නේ නැහැ. පිස්සුවෙන් ඔය කටයුතු කරන නිසා. ඒක නිසා මම ඔබට කියලා දෙනවා කාටවත් පෙන්වන්න එපා. ඔබ කවුද කියන එක කාටවත් පෙන්වන්න එපා. මම ඔබට හැමදෙස්සෙම කියන්නේ ඒකයි. මම කවුද කියලා මම කාටවත් පෙන්වන්නේ නැත්නම් ඔබ මොකටද පෙන්වන්නේ ඔබ කවුද කියලා? සමාධියට සම්බඳින වෙලාවටත් ඔක්කොම දොරවල් වහලා තමයි සමාධියට සම්බඳින්නේ. පොඩ්ඩක්වත් දැනින්නවත් අරින්නේ නැහැ කාටවත් මොනවද වෙන්නේ කියන තුරේ. ඇයි? මොකටද? කවුරුත් දන්නේ නැහැ ඔහේ ඉන්නව එච්චරයි. සාස්ත්‍රු සාසනයේ හැටි ඒක. ඒද ආයි කාටවත් පෙන්වන්න හිම යන්න එපා. මේ ධර්මයේ බින්දු මාත්‍රයක් කතා කරන්න එපා කොහෙවත්. මොකද මේ ධර්මයේ කතා කරන තරම් යාළුවෝ ඔබට නැහැ නේ. ඉන්නවන යාලයකට ඉසල අපාය ගැන කතා කරන්න නිවලෝහ ගැන කතා කරන්න ඒම කතා කරගෙන අරගෙන එන්න මේ ධර්මය ගැන කතා කරන්න නම් ඉතින් සකදාගාමීච උත්තමෙක් ඕනේ කතා කරන්න ගිහිල්ලා දැන් එහෙනම් ඔබට මොනවද ඕනේ ඔන්න දැන් අපි යනවා දැන් මොකද්ද ඔබයි කයයි ඔබයි කයයි දෙන්නගෙන් දැන් බලමු ඔබට ඕනේ ආහාර මොනවද කයට ඕනේ ආහාර මොනවද දැන් අපි හිතමු කුකුල් මස් ඕනේ කියලා ඔබ ඉල්ලනවා දැන් කුකුල් මස් වල මොනවද ඔබට ඕනේ ඕන්න බලන්න කුකුල් මස් වල මොනවද ඔබට ඕනේ කුකුල් මස් රූපය ඕනේ මොකමද රූපය ඕනේ රූප ඕනේ ශබ්ද රූප ඕනේ ඒක කොයි ආකාරකින් හරි එනවනම් නැත්තම් ඒ නෑ ගන්ධ රූප ඕනේ හොඳ ඒකනේ පින්වතුනි කුකුල් මස් කොච්චර හැදුවත් කිසි සුවඳක් නෑ නේ මේකේ කවදාකවත් මේ කය නම් ඔවට මොකක් කියන්නේ නෑ ඇයි මේ දිවෙන් පල්ලයට මේක ගියාට පස්සේ කයට අසුචි දැම්මත් එකයි බලන්න කිසි කරදරයක් නැති එකක් ඇයි ඒක හතෙක් නෙමෙයි හින්දා අර පුළුන් වලින් හදපු බල්ලගේ බඩට ගල් කැට දැම්මත් ඌ මොනවත් කියයිද කියයිද නෑ හැබැයි අර ඇත්ත බල්ලගේ සත්ත්ව බල්ලගේ කටට ගල් කැට ටිකක් දැම්ම මොන වේද බුරාගෙන කෑක් ගහගෙන දුවයි නේද? නැක්කද වෙනස? මෙතනින් එහාට මොනවා වෙන්නත් ප්‍රශ්නයක් නැහැ. මේ කයේ මේ දිව කියන කොටසින් තමයි අර රස රූපය කියන එක ඇතුළට ගන්නෙ. අන්න ඒක නිසා තමයි තිත්ත වේත බොරකොඩ බොස් ගාලා ආපහු දාන්නේ. ඒක කය කරන වැඩක් නෙමෙයි. බොස් ගාලා එළියට දාන්නේ කය නෙමෙයි. කවුද දාන්නේ? එනයිදින් දැන් කය තිත්ත වේතක් කයෙන් එලියට දානවනම් ඔබට කවදාකවත් ඔය මේ ඇන්ටිබයොටික් එකක් බොන්න බෑනේ. ඇයි? ඇන්ටිබයොටික් එකක් දෙන්නේ ඒවා හරි තිත්තයිනේ. ඒක නිසානේ අර කැප්සියුල් එකක් ඇතුලේ තියෙන්නේ. ඒක විව්වට පස්සේ බඩේදී තමයි ඒක දිය වෙන්නේ. එහෙනම් ඇඟවක ප්‍රතික්ෂේප කරනවා නම් නේද? ඒක බඩේදී දිය වෙනකොට ගල් බොස් ගාලා දාන්න එපා එලියට. එහෙම වෙන්නේ නැහැනේ. ඔක්කොම එලියට දාන්නේ මේ අඟල් දෙක හරහා යනකොට තමයි එලියට දානවා නම් එලියට දාන්නේ. ඒක නිසා නේද අම්මල පොඩි අයට බේත් මොනකොට බේත් කරලේ සීනි ගාලා දාන්නේ. එතකොට මොකද වෙන්නේ? මේකේ ගෑවෙන්නේ මොනවද? සීනි. බේත් බොන්නේ හිතට නෙමෙයිනේ. බේත් බොන්නේ මොනවටද? ඇඟට. ඒක නිසා ප්‍රශ්නේ හරි. දැන් ලොකු ප්‍රශ්නයක් මේ ලිහිල් වෙන්නේ ටික. එහෙනම් දැන් බලන්න. දැන් එහෙනම් මොනවද ඕනේ? රූප ඕනේ, ශබ්ද රූප ඕනේ, ගන්ධ රූප ඕනේ, රස රූප ඕනේ, පොට්ටම්බ රූප ඕනේ. ධම්ම රූප ඕනේ. ඔන්න රූප ටික ගන්නවා. නේ ඔබට ඕනේ ටික මම මේ කියන්නේ ඊළඟට වේදනාව ඕනේ මොනවාද රූපයෙන් එන වේදනාව ඕනේ ශබ්දයෙන් එන වේදනාව ඕනේ ගන්ධයෙන් එන වේදනාව ඕනේ රසයෙන් එන වේදනාව ඕනේ ස්පර්ශයෙන් එන වේදනාව ඕනේ ධර්මයෙන් එන වේදනාව ඕනේ ඔය ටික ඕනේනේ ඊළඟට සංඥා ටික ඕනේ ඔය ඔක්කොගෙම සංඥා ඕනේ ඊළඟට ඔය ඔක්කොටම අදාළ සංකාර ඕනේ ඔය ඔක්කොටම අදාළ විඥාන ගොඩනගන්න ඕනේ ඕක විතරයි ඔබට ඕනේ කයට මොනවද ඕනේ? කයට මොනවද ඕනේ? ඒක වැඩෙන්නේ යම් ආහාරයක් විතරයි. එහෙනම් ඔය හිත සුවපත් කරපු රහතන් වහන්සේ එක වේදකින් යැපෙන්නේ ඒකයි. ඇයි? කයට ඕනේ කොච්චරයිද? එක වේලයි. හෙන ගහිලාද? ඔය ඉන්නේ අපිත් ඉතින් ජීවත් වෙලා. මේක වේලක් මද? කෝ ගෑස් රයිටිස් එමේ හදුණාද ඉතින්? ඔය ඉන්නේ. බොහොම සමාධිසුවෙන් ඉන්නේ. එහෙනම් කයට ඕනේ කොච්චරද? කයට ඕනේ එක වේලයි. වැඩේ තියෙන්නේ මොකද්ද? පාලනය කරපු නැති හිතකට. මොකද පින්වදිනේ වැඩේ තියෙන්නේ? කුකුල් මස් ටිකක් කටට දාගත්තාම ඒකේ රස විඳින්නේ පොඩ්ඩ වෙලාවයිනේ. නේද? ඇයි ඒක ගිලගන්නේ බෑ? එතකොට මොකද වෙන්නේ? ඇඟට ගොඩක් ඇඟට වැටෙනවා ග්‍රෑම් 50ක් විතර එකපාරක. ඇඟට ග්‍රෑම් 50ක් වැටෙනකොට හිතට වැටෙන්නේ පොඩ්ඩයි. ඔය කියන්නේ බඩනම් පිරුණා. හිත පිරුන්නේ ඒත්. එහෙනම් මේ අලියත්තු වගේ කන්නේ ඇයි මේ හාව වගේ පොඩි මිනිස්සු? දැන් තේරෙනව නේද? ඉතින් වාහනේට තෙල් ගහනවා ගහනවා ගහනවා ගහනවා. හේතුව මොකද්ද? ඒකෙන් ඩ්‍රයිවර් ගන්නේ බොහොම පොඩ්ඩයි. ඒක හරියට පින්වතුනි ආයතනයක තෙල් ගහන්න යන ඩ්‍රයිවර් කෙනෙක් වගේ. තෙල් ලීටරයක් ගැහුවාම ඩ්‍රයිවර්ට එන්නේ අවේතෝ රුපියලයි. දැන් ඩ්‍රයිවර්ට ඕනේ තෙල් ලීටර මේ රුපියල් 100ක් හොයාගන්න බත් ටිකක් ගන්න. දැන් ඩ්‍රයිවර් මොකද කරන්නේ? වාහනේට ගහනවා තෙල්. ටැංකිය පිරුණාට පස්සේ පුළුවන් නම් බූදි වලටත් ගහනවා. නේද? ඇයි? ගාලි ඉවර කළා කොහමද මොකද? ඇයි ඉතින් ලීටරයකින් හම්බෙන්නේ මේ රුපියලයි. රුපියල් 100ක් හොයාගන්නවා ලීටර් 100ක් ගන්න එපා. ටැංකිය ඉඩ මදි නම් බූදි වලට හරි ගහලා දාගන්නවා එතනට. ඕක නෙමෙයිද ඔය කරන්නේ? ඔය වාහනේ දුවන ඩ්‍රයිවර්ට කොච්චර ගැහුවම් මදිනේ? ඉතින් පොඩි ප්‍රමාණයනේ ලැබෙන්නේ එකවරක. ඒක නිසා මොකද කරන්නේ? අර වාහනේට පුළුවන් තරම් තෙල් ගහනවා. ඉතින් ගහලා ගහලා ගහලා ගහලා අන්තිමට මොකද වෙන්නේ? අර වාහනේ පිම්බිලා පිම්බිලා පිම්බිලා පිම්බිලා ෆොටෝස් ගන්නවා. දැන් ඉවරයි. වාහනේත් නැහැ අන්තිමට. ඒක මාරු වෙලා ගිහිල්ලා වෙන වෙන වෙන වාහනයක් හොයාගන්නවා ඉතින් ඊට පස්සේ. ඉතින් ඔය කරුමනේ වින්වතුනි මේ ගෙවන්නේ. එහෙනම් මේකේ තියෙන සැපේ කියන්න මට. මෙන්න මේක තමයි යථාර්ථවත් කය. ඔය ඇතුලේ ඉන්න එක අයින් වෙලා ගියාට පස්සේ වෙන දේ තමයි කිව්වේ. ඒක තමයි නවසීවතිකයේ තියෙන්නේ. ඔබ අමුසොහොරට යනකොට තියෙන වැටසැකිලි ටික. දැන් හිතනවා මොකද්ද මේකයි ඒකයි සංසන්දනය කරන්නේ. ඒවන් උපසංහරති කියලා කිව්වේ ඒකයි. ඇට ටික දිහා බලන්න ඇට ඇට කිය කී ඉන්න නෙමෙයි කිව්වේ. ඒ ඇට ටික දිහා බලා ගන්න. ඇට ටික බලන්න විසිරිලා ඇට ටිකක් තියෙනවා. ඔය ඇට ටික මුස්සල දීපේ කයක් ඇතුලේ. ඔය කය ඇවිදින ගමන් හිටියේ. කොහොමද කය ඇවිද්දේ? අර ක්‍රියාදාමේ කාය සංකාර කර කර කාය සංකාර කර කර මේ සිත් පරම්පරාව විසින් මේ කය ඇවිද්දෙව්වා. දැන් ඒ සිත් පරම්පරාව ඒකේ නැහැ. එහෙනම් දැන් මොකද්ද මේ? ඒක නිසා තමයි මේ විදිහට විසිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඔන්නම් සිහි කළ හැකි. මේක මෙහෙම ලස්සනට තිබුණා මුලින් ඊට පස්සේ කුණු වෙලා නිල් පැහැ ගැන්විලා ඉදිමිලා ගිහිල්ලා ඊට පස්සේ මේ හැරෝ වැක්කිරලා වැක්කිරලා වැක්කිරලා සත්තු විසින් කාලා දාලා ගිහිල්ලා තිබුණා. ඈ නේද? ඊට පස්සේ මොකද? ඊට පස්සේ මේකේ නහරවැල් පෑදිලා තිබුණා. ලේ පොඩ පොඩ තිබුණා. ලේ තිබුණ නැහැ. නහරවැල් විතරක් තිබුණා. ඉතින් ලේ මොකුත් නැතුව ඇට සැකිලි ටික විතරක් තිබුණා. ඊට පස්සේ ඇට සැකිලි ටික විහිදලා තිබුණා. දැන් ඇට සැකිලි ටික දිර දිර ගිහිල්ලා අන්තිමට මොකද්ද? මොකුත්ම නැහැ එතන. තියෙන නිකන් සුදු පාට කුඩු ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. අර ඇට සැකිලි තිබිච්ච මට්ටමට. ඒ කුඩු ටික දිහා බලාගෙනත් ඒ ආරේ උත්තරය මෙනෙහි කරනවා යමක්. මොකද්ද? මේ අද කුඩු ටිකක් බවට පත් වෙලා තියෙන ඉස්සර ගිය ඇවිදගෙන ගිය ශරීරය. එන ඇවිදගෙන ගියේ කොහොමද මේ සිත් පරම්පරාවක් විසින් මේක කරලා? එන ඒ කරීමේදී මොකද වුනේ? ඉස්සරහා බැලුවා, පිටිපස බැලුවා, වටපිට බැලුවා, ඒ ඔක්කොම කර කර හිටියා. එහෙනම් අද මෙතන තියෙන්නේ ඒ බලපෑකම තමයි. එහෙනම් මේක සතෙක් වෙන්න විදිහක් නැහැ. අන්න එහෙනම් මොකද උනේ සිංහදෙනි? කයට දිවිච්ච සත්ව පුද්ගල හැඟීමක් වෙලා ගියාද? නැති වෙලා ගියා. එහෙනම් මෙතන මේ කයක් කියලා කියන්නේ සත්ව පුද්ගලෙක් නෙමෙයි. කාය අනුපස්සනාවෙන් ඔන්න ඔය ටික තමයි ඔබට දැනගන්න අවශ්‍ය වෙන්නේ. සතර සතිපට්ඨානේ පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? සත්ව සම්බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. ආය අමුතුවෙන් සත්ව සම්බොජ්ජංගයන් වඩන්න දෙයක් නැහැ ඔබට. කාය අනුපස්සනාව පූර්ණ වෙනකොට සතර සතිපට්ඨානේ කායानुපස්සනාවෙන් හතර සතිපට්ඨානයේ පූර්ණේ කරගෙන යනකොට මොකද වෙන්නේ? සප්ත සම්බොජ්ජංග ධර්මයන් වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිලා ඔබ නිවනට අරගෙන යනවා. ඊව ගැන හිම හිතන්න යන්න එපා. ඒ මොහොතේ මේ කියන ටික හොඳට අවබෝධ කරගන්න. මේකයි පිංගුදෙනි පැහැදිලි නිවන් මඟ. මේ පැහැදිලි නිවන් මඟ තියාගෙන කවුද කියන්නේ නිවන නැහැ කියලා? මේ අපි නිවෙන්නේ එහෙනම්. ඔයා අපි පත්තු වෙලා යන්නේ. නිවිනි විනිවිනි විනිවිනි වියන්නේ. සමහර කෙනෙකුට හිතේම ඇවිල්ෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහිල්ලා මහාන වෙන්න බැරියයි කියලා. අවසර හම්බ වෙනවා නම් මහාන වෙනවා ඉතින්. ඒක තමයි ක්‍රම වේද. අසාධාරණ කරන්න ඕනේ නැහැ නේ ලෝකෙට. ඒක නිසා ඉන්නවා. හිටියා කියලා ඉතින් තට්ටේ ගාලා නැති එකම විතරයි. තට්ටේ ගාලා සිවුරු දාලා නැහැ. අනිත් හැම වෙලාවෙම මොනවද කරන්නේ? දහම් සමාධිය සුවේ විඳිනවා. ඇවිදිනකොට මොනවද කරන්නේ? ලෝක රසය හොයනවද? නැහැ. ඇවිදිනකොට බලන මේ කය ඇවිද්දවන්නේ කොහොමද කියලා. කාය සංඛාර වඩ වඩ මේ කය ඇවිද්දගෙන යන්නේ කොහොමද කියලා. ගච්ඡත්තෝවා ගච්ඡාමිති පජානාති, තිතෝවා තිතෝමිති පජානාති, නිසින්නෝවා නිසින්නෝමිති පජානාති, සයන්නෝවා සයන්නෝමිති පජානාති. ඔය වතුරෝල තියෙනවා කය නේද? පොඩ්ඩක් මහන්සි පොඩ්ඩක් ඇලවෙන්න ඕනේ කියලා ඔන්න මෙහෙම දිගාරවන කය. ඉස්සරහට කකුල් දෙක මෙහෙට දාලා අත් දෙක දාලා ඉතින් දැන් දිගාරවල තියෙනවා. දැන් මේ කය. දැන් කවුද දිගෑරෙවි? කය විසින් දිගෑරුණාද? නැහැ. එහෙනම් මේ දිගාරවල තියෙන ක්‍රමවේදෙත් දන්නවා මේ කොහොමද මේක දිගෑරුනේ? තව මේක ගැඹුරට අරන් යනවා මම. මම මේක විග්‍රහ කළා නෙමෙයි. මේ කයයි ඔබයි දෙන්නේ කියලා පෙන්වුවා විතරයි. මූලික හරයෙන් ඒක හොඳට අඳුනගන්න. ඊට පස්සේ මේක හොඳට අඳුනගත්තා නම් එතනින් එහාට මොකද කරන්නේ? අර එකින් එක විග්‍රහ කරගෙන යන්න පුළුවන්. මම ওই විග්‍රහ කළේ නවසීවතිකය කියන එක විග්‍රහ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අවසාන කෑල්ල. තාම ආනාපාන සතිය මේ ඊට වඩා තව ගැඹුරයි ආනාපාන සතිය. ඒක ආනාපාන සතිය මෝහ චරිතයට සප්‍රාය නොවේ කියලා. නමුත් අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන 100ක් තිබුණා නම් 99ක මොනවද කරන්නේ? ආනාපාන සතිය. මං කීප දෙනෙක්ගෙන් ওই කාලයකට කලින් ඇහුවා මොනවද දැන් ආනාපාන සතිය කළේ? හාමුදුරුව අපිට කිව්වා මොකද්ද? මේ නහය හුලං වදිනවා බලන් ඉන්න කියලා. අපි තාම ඒක බලන් ඉන්නවා. එතන ඉහට නම් ගිය කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඇති ඇති එහෙම නැති එහෙම නැහැ කියන්න බෑ. එහෙම ගියාය ඇති. නමුත් උපාසක පිරිස අතරේ නම් හොයාගන්න අමාරුයි. ඒකින්ද හරි ලේසි. මොකද්ද? ඔය හොඳ කතාවක් තියෙන. මිනිහෙක් යකෙක් බැඳගත්තා. මිනිහෙක් යකෙක් බැඳගෙන මේ යකා කියන වැඩ කරනවලු. වැඩ කළාම මිනිහට කරදර කරනවලු. ආයි කරදර කරනවලු වැඩ ඕනේ කියලා. බේරෙන්න බැරිම දන මේ කට්ටරි මහත්තයා. පොල් ඉරට්ටක් අරගෙන. ඒ පොල් ඉරට්ට දැම්මලු ලිඳට. දාලා පොල් ඉරට්ටක්ම රවුම් කරලා නවලා වලල්ලක් හදලා ඒකට ලණුවක් ගැට ගහලා කිව්වලු මේ වලල්ලෙන් මොකක් ගනින්ද? අර පොඩි පොල් ඉරට කෑල්ල ගනින් කියලා. එදා ඉඳලා යකාගෙන් කිසි කරදරයක් නැහැ. ඇයි ඒ? දැන් ලේසි වැඩක් දෙ දුන්නේ. ගන්න පුළුවන් දෙයක්. ගන්න කොට වැටෙනවා. ඉතින් ඌ ඉතින් හරි කිසි කරදරයක් නැහැ දැන්. ඕකේ. අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් තමයි ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ. නහය උස්ම වදිනවා ඉතින් බලන් ඉන්න කියලා. ඉතින් මොකද දවස් දෙකයිනේ භාවනාවට යන්නේ. මගේ උපාසකය කියන්නේ හාමුදුරු කියන්නේ. මේ හාමුදුරු මොනවද කියන්නේ කියලා මන් දන්නේ නැහැ. දවස් දෙකයි සතියයි නේද? සතිය අතිසේම අර කලි වෙලා ගෙදර යන උපාසකම්ම. නැත්නම් උපාසක මහත්තයා. එහෙනම් සබ්බ කාය පරිසංවේදී අස සිස්සාමිති සික්කති. පස්සම් බයං කාය සංඛාරං අස සිස්සාමිති සික්කති. කවද ඒකට යන්නේ? පීති පරිසංවේදී අසති සාමිති සික්කති. සුඛ පරිසංවේදී අසති සාමිති සික්කති. චිත්ත සංකාර පරිසංවේදී අසති සාමිති සික්කති. පස්සම් බයන් චිත්ත සංකාරං අසති සාමිති සික්කති. ආදී වශයෙන් මේ තියෙන්නේ. මේවට කවද්ද යන්නේ? නිරෝධානුපස්සී අසති සාමිති සික්කති. පරිනිස්සග්ගානුපස්සී අසති සාමිති සික්කති. ආදී වශයෙන් තියෙනවා. මේ ආනාපාන සති මහා කෙරවලා. නමුත් තාම මොකද වෙන්නේ? අර වලල්ලෙන් පොලි රට ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේකෙන් මේ ධර්මය අවබෝධ කරගත්තා නම් හරි සරලයි නේ මේක. දැන් අපි මේක මහත්මේ ප්‍රශ්නයක් අහලා තිබුණා. කාමයේ ලැබියාවක් තියෙනවා කියන්නේ කාමයේ දුරු කරගන්න නවසීවතික භාවනාව ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. හොඳයි ඒක. දැන් ඉස්සරහට අපිට කතා කරලා හැකි තව තවත් නවසීවතිකේ ගැන. මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ හිතලා බලන්න. මේ ක්‍රමවේදයේ ඔස්සේ හිතුවා නම් පින්වතුනි මේ ඔන්න එනවා යෑන් ළමයේ කියලා. දැන් ඔබට ඉන්නවා නම් ආදරය කරන කවුරු කෙනෙක්. තමන්ගේ බිරිඳ හෝ වේවා ස්වාමි පුරුෂයාව වේවා. දැන් ඔබ දැකලා නැහැ නේ ඔය පුද්ගලයා? දැකලා තියෙන මොකද්ද? ඒ පුද්ගලයා යන වාහනේ විතරයි නේද? ඈ දැන් ඔබ හොඳටම දන්නවා දැන් යන වාහනේ ඕක මොන වගේද? ඈ අන්න එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ඕක මොන වගේද කියලා බලන්න මොකද්ද? දාන්නේ මල්ලෙන් පොඩ්ඩක් ලිහලා බලපන් ඕක මොන වගේද කියලා. හංගඩින් පොඩ්ඩක් ඇතුළ බලපන්. කේසා ලෝමා නකා දන්තා තජෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුරං උදරියං කරීසං මත්තලුංගම් පිත්තං තෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ වස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. ඔය ඉන්නේ? එතන මෙයාද මේ බිරිඳ? නෑ බිරිඳ ඇතුළේ ඉන්නේ. මේ මොකද්ද? මේක තමයි බිරිඳගේ වාහනේ. එහෙනම් පින්වදිනේ මේක අතින්තියා පයින් වාස ස්පර්ශ කරන්න පුළුවන් එකක්ද මේ? ස්වාමි පුරුෂයා. කොහොම ස්වාමි පුරුෂයා? එයා ඇතුලේ. එහෙනම් මේ මොකද්ද? ස්වාමි පුරුෂයාගේ වාහනේ. පොඩ්ඩක් බලමු. ඇරියා. මොනවාද? කෙස්සේ කෙස්සොලින් ඉඳලා පාදාන්තය දෙක බැලුවා. අදෝ කේතමත්තක තච පරියන්තම් පූරන් නානප්ප කාරස අසුචිනෝ පස්ත වෙක්කති කියලා බුදුහාමුදුර කිව්වේ. කේසාන්තයේ පහදාන්තයේ දක්වා තියෙන නානා ප්‍රකාරයෙන් පිරිච්ච අසුචි. අසුචි කිව්වේ මොකද්ද? සුචි. සුචි කියන්නේ චිත්තයට සුවදායි. අසුචි කිව්වේ මොකද්ද? චිත්තයට කිසිම සුවයක් නැති. හදවතක් ගලව අතර දුන්නොත් එම් චිත්තයට සුවයිද? ලේටියක් කලින් හෝප් එකට දාලා දුන්නා චිත්තයට සුවයිද? කෙලටියක් ගහලා දුන්නොත් එම් මේ බලන්න හොඳට මම බලන්නේ මේ මගේ කෙල කියලා දුන්නොත් එම් සුවයිද? නැහැ. එහෙනම් එකක්වත් සුව නැහැ. ඒකයි ඕවට එහෙම දාලා නැහැ. බුදුහාඳුරු. ඇහත් ඉතින් ගලවලා දුන්නොත් එහෙම මොකද? මේ එකක් තුවද? ගලවලා ඇහත් දෙනවා ඇස් ටිකක් දාලා දෙනවා බෝතලයකට. ওই චිත්‍රපටි වල එහෙම තියෙන්නේ. නේද? ඇස් ටිකක් බෝතල වලට දාලා තියෙනවා. නේද? එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒකයි කිව්වේ පොඩ්ඩක් අරලා බලන්න. මේ ඊය ජරාව ඊය කැතයි අප්පා මේ මොකද්ද මේ කියන්නේ නෙමෙයි. ඔබගේ විරිඳව හොයන්න. දැන් ඔබට දැනුණා බිරිඳ කියන්නේ වාහනේ නෙමෙයි. බිරිඳ ඉන්නේ වාහනේ ඇතුලේ. වාහනේ ඇතුලේ ඉන්න ස්වභාවයක් තමයි බිරිඳගේ තියෙන්නේ. එහෙනම් මෙච්චර කල් පින්වතුනි. දැන් මට ඔබ කියන්න. ඔබගෙන් ඔබගේ වාහනේයි ඔබයි සමානුපාතිකව වෙන් කළොත් ඔබගේ පරිමාවයි ඔබගේ වාහනේ පරිමාවයි ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබට ඕනේ ඉඩ ප්‍රමාණයයි ඔබගේ වාහනයට ඕනේ ඉඩ ප්‍රමාණය හරියටම වින්වතුනි මේ අද වාහන ගහලා තිනවා වගේ නේද? මං ආවේ ලොකු වාහනයක. ආවේ මම. ඒ වාහනේ ගහලා මං බැහැලා ආවා. දැන් මං පයින් ආව නම් එහෙම මං මාව පාක් කරන්න ඕන නම් දැන් මං වගේ කී දෙනෙක් පාක් කරගෙන ඉතර වාහනේ පාක් කරලා තින්නේ. අන්න ඒ වගේ නේද? දැන් මේ ඔබගේ වාහනේ හේවත් ඔය ඇඟ ඔය කය ගන්න ඉඩ වගේද බලන්න ඔබ ගන්න ඉඩ ඔබ ගන්න ඉඩ නොගැනිහි හැකි තරම් උඩයි. ඇයි ඒක? මොකක් විතරද? හිත ටිකක් විතරයි. කැඩි කැඩි විදි විදි යන සිත් පරම්පරාවක් විතරයි. ඉතුරු ටික ඔක්කොම මොකද්ද? මේක. එහෙනම් පින්වතුනි ඔබ වෙනුවෙන් නෙමෙයි ඔබ මෙච්චර කල් වියදම් කරලා තියෙන්නේ. මොකක් වෙනුවෙන්ද? වාහනේ වෙනුවෙන්. දැන් ඔබව සුවපත් කරගන්න වාහනේ සුවපත් කරන එක පැත්තකට දාලා ඔබව සුවපත් කරන්න නම් එකම එක දෙයයි තියෙන්නේ මොනවද? ගෙයක් ගත්තට ඔබව සුවපත් වෙන්නේ නැහැ. ගෙයක් හොඳ සුවපහසු මෙට්ටයක් ගත්තොත් එහෙම සුවපත් වෙන්නේ මොකද්ද? වාහනේ. ඔබටත් යම පොඩ්ඩක් ලැබෙනවා. අර තෙල් ලීටරයක් ගැව්වහම රුපියලක් හම් වෙනවා වගේ තමයි. නේද? රුපියල ගන්න මොකද කරන්නේ? ලෝකෙ දින හොඳම මෙට්ටේ සල්ලි වලට ගන්නවා. 250,000යි පවුම් කියලා ගන්න. හොඳට නිින්ද යනවා කියලා. යන කය වතුර වල තියෙනවා ඒකේ. ඉතින් ඒකේ වැතිරිලා දැන් ඉන්නවා කය. ඉතින් ඒකෙන් අර රුපියල් 2ක් හම්බිනව නම් ඒක ඉතින් ගන්නවා. ඕක තමයි ස්වභාවය මෙච්චර කල් හිටියේ. මේක හොඳට මෙනෙහි කරන්න තියෙනවා. එතකොට තමන්ට හොඳටම තේරෙයි මේ කය කියන්නේ එකකයි. එතකොට කාමයට ගිය දේ හැය නැති වෙනවා. ඇයි ඒ? දැන් මේ මිනිස්සෙක් එනකොට මේ මිනිස්සයාගේ මේ මොකද්ද මේ යන්නේ? මේ අර කයක් නියන්නේ. ඔන්නම් අර zombi චිත්‍රපටියක් බලන්න. අර zombiesලා ඉන්න චිත්‍රපටිය. ඉතින් ඒ වගේ එකක් නේද? මේ කයක් ඇවිදගෙන එනවා. ඉතින් මේක ඇතුලේ දැන් හරිම අප්‍රසන්නතාවයක් හට ගන්නත් පුළුවන්. ඇයි ඒ? කයක් ඇවිදගෙන එනවා. ඉතින් මේක ඇතුලේ තමයි මේ පුද්ගලයා ඉන්නේ. ඉතින් මේකගේ මොන කාමයක් ඇති කරගන්නද මේක දිහා බලලා? අර ඔන්න පොඩ්ඩක් ඇරලත් බැලුවා නම් මේක මොනවද තියෙන්නේ කියලා? ලස්සන වාහනයක් එනවා ඇවිදගෙන. ඔබ මොකද කරන්නේ? ඉක්මනට කියලා අනේ මේ වාහනේ හරි ශෝක්නි කියලා වීදුරුවක් අරනවා. බලනකොට අසූචි කරත්තයක් ඇතුලේදී. ටංගල වහලා දාලා නිකන් ඉන්නව නේද? සත්ත පුද්ගල වශයෙන් ගත්තොත් තමයි පින්වතුනි ඒවට කාමයේ හිතෙන්නේ. දැන් මට අවසාන වශයෙන් මම කියන්න. ශරීරයට අමනුස්සෙක් වැහෙනවා කියන්නේ මොකද්ද එහෙනම්? අන්න මේ තියෙන ශරීරෙම තව කෙනෙකුට උරන්නම් පාලනය කරන්න පුළුවන් නේද? ඔබ නම් මේ ශරීරේ. තව කෙනෙක් කොහොමද මේක අකුලොස්සන්නේ? දැන් මොකද වෙන්නේ? අමනුස්සෙක් ඇවිල්ලා පින්වතුනි කෙලීම එයාගේ විඥාණයෙන් අර මනුස්සයාගේ විඥාණය යටපත් කළා. ඒ හරිය නිද්‍රාවකට දාලා වගේ. එයාගේ විඥාණයෙන් විහිදුවන මුළු ඇඟටම. එතනින් එහාට එයාගේ විඥාණයෙන් තමයි අර මොලේ පාලනය කරන්නේ. ඒ මොලේ හරහා එතනින් එහාට එයා කරන කාය සංකාර වලින් තමයි අර කය යන්නේ. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. මේක තමයි මේ කය. මේ කය ඔබ නෙමෙයි. මේ කයේ ක්‍රියාකාරීත්වය මේ ඔන්න ඕකයි. ඕක හොඳට මෙනෙහි කරන්න පින්වතුනි, ඔය කය අතහැරලා යනවා. ඊට පස්සේ කයට හින ගැහුවක් කමන්නේ, මං ගැන බලා ගන්නුනේ මං. දැන් ඔබට බැන්නොත් නේ කේන්ති යන්නේ. මේ වාහනේ වැදිලා නේද මෙතන? මෙතන ඔබට හීරිලා නේද? වාහනේ හේදුවේ නෑ නේද? ඈ? එහෙම අහනවා ඔබගෙන්. තව කෙනෙක් කියලා නෑවේ නෑ නේ කාලෙක. දැන් ওই දෙකෙන් ඔබට රිදෙන්නේ මොකද්ද? දැන් තේරුණාද? ඇයි රිදෙන්නේ? කය මම කියලා හිතාගෙන ඉන්න ඉඳ නේද? වාහනේ මම කියලා හිතාගෙන නැති නිසා වාහනේ හොදලා නෑ කිව්වට රිදෙන්නේ නෑ. හැබැයි නාල නෑ නේද කියලා ඇහුවොත් එහෙම ගොඩාක් රිදෙනවා. ඒ රිදෙන්නේ ඇයි? කය මම කියලා අල්ලගෙන ඉන්න හින්දා. කය අතහැරියට පස්සේ පින්වදිනේ සාසනයෙන් 70%ක් ඉවරයි. ගොඩක් දුරට අනාගාමිත්වේ සාක්ෂාත් කරගත්ත හැකි. කය අතහැරෙනකොට සාසනයෙන් 70%ක් ඉවරයි කිව්වේ ඇයි? ඊට පස්සේ ආයි ඔබ ඔබ ඔබට මේ සිත් පරම්පරාවක එක විතරයි හැපෙන්න තියෙන්නේ. ආයි ඒකට කාටවත් දොස් කියන්න බෑනේ කාට? ඒ සිත් පරම්පරාවට. එන ඔබ අතින් වෙන පාප කර්මෙම හරි අඩුයි. දැන් කේන් තියන්නේ ඔක්කොම වෙන්නේ මේ මේ මේකට බනින්න දොස් කියලා ඒක අඩුපාඩුකම් පෙන්නත් දෙන්නේ. දී ඔය ඔස්සේ හිතන්න. මේ නාම කායානුපස්සනාව ආරම්භයේ විතරයි. තව දේශනා 5-6ක් යනකොට තව තව කායානුපස්සනාව හොඳට තේරෙයි. ඉතින් මම ඔබට කිව්වේ ඒකයි පිඟුදෙනි, සතියක් තිස්සේ අපි සමාධිගත වෙවි මේ දේවල් හොයලා ඔබට දෙනකොට ඔබට තියෙන්නේ සෙනසුරාදාව. ඉතින් මේ මිනිස්සුත් ඔබට මේවා ලෑස්ති කරලා දෙනවා. ඉතින් මේ ගෙවල් වල අයිතිකාර මහත්තුරු නෝනවල. ඉතින් ඔබට තියෙන්නේ මොකද්ද? සෙනසුරාද හැන්දෑවට පොඩ්ඩක් ඒතනට ගොඩ වැදින ධර්මයේ ටිකක් අහලා යන්න විතරයි. ඉතින් ඒක බලන්න උපරිමෙන් කරගන්න. මොකද මේ දේවල් කරන්නේ පින්වතුනි, ඔබ බණහන් ඉන්නේ මාව නිවන් දක්වන්න නම් ඔබ දෙපාරක් හිතුවට කමන්නේ. ඔබ බණහන් ඉන්නේ ඔබට නිවන් දකින්න නිසා. මොකද කරන්න ඕනේ? ඉතින් ඔබ මේ කාර්යය කරගන්න ඇවිදින්න. ඉතින් හැමදාම කියනා වගේ මට කියන්න තියෙන්නේ, ඔබ නිවන් දැක්කත් නැතත් අපි මේ ගමනේ යනවා. අපි මේ කටයුත්ත කරගන්න. හැකි උපරිම ජවයක් යොදනවා පිංගතුනි, මේක කරගන්න. එක දවසක්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. හැකි උපරිම හැම තප්පරේම යොදනවා ඒ වෙනුවෙන්. සමාධිගත වෙන්න කාලය අවශ්‍ය වුණාට පිංගතුනි, ප්‍රඥාව වඩන්න කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කිව්වේ ඇවිදින ගමනුත් ප්‍රඥාව වඩන්න පුළුවන්. අතක් උස්සන පල්ලිය හදාන වෙලාවෙත් ප්‍රඥාව වඩන්න පුළුවන්. ප්‍රඥාව කිවි යථාර්ථය අවබෝධ ගන්න. ඉතින් උපරිම උත්සාහ කරනවා පිංගුදින මේක කරගන්න. ඉතින් අරහත්ත්වයටපත් වුණාට පස්සේ හරි මොනවා හරි බාධක එහෙම තියෙනවා නම් ඉතින් අරහත්ත්වයටපත් වුණාම හරි ඉතින් බාධකුල නිදාස් වෙන්න බෑ. නැත්තම් ඉතින් මැරෙනවනේ. අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට ඉන්න බෑනේ. මේක නිසා මම ඔබට කියන්නේ ඒකයි. තමන්ගේ අම්මගෙන් එහෙම අකමැත්තක් තියෙනවා නම් එහෙම මේ පැවිදි වීම සම්බන්ධ වෙහෙම තමන් මාර්ගයේ වැඩ අනුමතරම අරහත්ත්වයටපත් වුණාම හරි ඉතින් අම්මට ඉඩ දෙන්න වෙනවනේ ඒක කරගන්න නේද? ඇයි? නැත්තම් පිරිනුවම් පාන්න බෑ. ගිහි කය පවත්වාගෙන ඉන්න බෑනේ. ඒකයි ස්වභාවය. තමන්ගේ අතේ තමයි වැර කතන්දරේ තියෙන්නේ පිංගුදේ. කාටවත් දොස් පවරන්න එපා. මගේ ස්වාමි පුරුෂයා කැමති නෑනේ. මගේ බිරිඳ කැමති නෑනේ. දරුවෝ පොඩීනේ. ඈ? ඔය මොකුත් ප්‍රශ්නයක් නෑ. ඔබ අරහත්ත්වයටපත් වුණා නම් එහෙම දරුවෝ හිටියද නැද්ද කියලා නෑ ඊට පස්සේ. ඔබ මලොත් එහෙම මොකද? ඊට දරුවන්ට මොකද වෙන්නේ? පෙරේතයි ලෝටික් කරන්න බෑනේ. පෙරේත එනවා තමයි. ඇයිල දරුවන්ට කියලා අහලා ඉන්නවා තමයි. නමුත් පෙරේතයට දරුවෝ හමුතල් කරන්න බෑනේ. ඒක නිසා තමන් මාර්ගයේ දැඩි ලෙස වඩන්න. ගත වෙන හැම තප්පරයක්ම ඒකට යොදාගෙන ඒක වඩන්න. මේ ඔබට අනුකම්පාවෙන් පිංගුතුනි කියන්නේ ඉතින් ඔබ සතරපායේ නිදහසුනා නම් කොච්චර දෙයක්ද? මැරෙන මැරෙන ගා සතරපායට යන්නේ. ඉතින් මේ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙය. මොකෙක් හරි එකෙක් මැරුණා කියලා කිව්වා නම් ටංගල පේනවා කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒකයි විදිය. ඒ ඉන්න විදිය කිව්වට පස්සේ ආව අවසාන කාලේ එහෙම තමයි හිටියේ කියලාත් කියනවා සමහර වෙලාවට. ඉතින් බොහොම සැප විඳින නම් අය දැකලා නැහැ. ඉතින් ඒකයි විදිය. මේ ලෝකේ ඉන්න 90%ක් පිරිසට ඕක නම් විදිය. ඉතින් ඔබටත් ඒක එහාට මෙහාට වෙන්න විදිය නැහැනේ. එහාට මෙහාට වෙන්න විදිය තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. පුළුවන් තරම් ධර්මය අවබෝධ කරගෙන කරගෙන කරගෙන කරගෙන මේ කටයුත්ත ඉවර කරගන්න. වයසේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. තරුණ නම් ගොඩක් හොඳයි. මේකට මාර්ගය වඩන්න. පුළුවන් තරම් මාර්ගය වඩලා ගිය ජීවිතේ ඉන්න ගමන් ඒක කරගන්න. බැරි කමක් නැහැනේ අපි කරන්නේ. ගිය ජීවිතේ ඉන්න ගමන් කරගන්න ඒක. ඒ කරගෙන කරගෙන කරගෙන යම් තැනකට යනකොට පින්වදින ඔබට තේරෙනවා මෙතනින් එහාට මම ශක්තිමත්. අන්න ඒ වෙලාවට පැවිද්දට යන්න. ඒ වරත් ඉතින් මේ මොන හරි වකීම් යුතුකම් තියෙනවා නම් ඒවා ඉතින් හරි ආකාරව නිසි ආකාරව බලන්න. මොකද සාස්ත්‍රුන් වහන්සේ කවදක්වත් කාටවත් අසාධාරණයක් කරලා ගියේ නැහැ. ඔය මෝඩයක්ු තමයි එහෙම දකින්නේ. උන්වහන්සේව රජපෞල වල එහෙම ඉපදුනේ මේ වෙන මොහොකටවත් නෙමෙයි. තමන්ගේ ඉන්න පිරිසට අසාධාරණයක් නොකර ඒ කටයුතු වලට යොමු වෙන්න. මොකද යන්නේනවත් දෙන්නේ නැහැ නේද? යශෝදරා දේවීන් වහන්සේත් ආවේ නිකන් නෙමෙයි. උන්වහන්සේත් එක්කම පෙරම් පුරාගෙන ආපු උත්තමාවියන්නේ. එහෙනම් උන්වහන්සේටත් යන්නේනවත් දෙන්නේ නැහැ. මේ හිඟන පැලක ඉපදිලා සාස්ත්‍රුන් වහන්සේ දාලා ගියා නම් එහෙම මොකද වෙන්නේ? වන මේ වනේ වනේ ඉන්න සතු කාලය යනවනේ අර මේ උත්තමාවියෝ. ජීවත් වෙන්න විදියක් නැති වෙනවද නැත්තම්? හිඟ මොනට වැටෙනවද නැත්තම්? එහෙම වෙන්න විදියක් නැහැ නේ. එහෙනම් ඒක නිසා තමයි ඒකට අදාළ මෙහෙම වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ජීවිතේ පරම අදිස්ථානය කරගන්න නිවන් දකින්න එක. මේ කාලේ වෙන දෙයකට යොමු කරනවා කියන එක මහා අපරාධයක්. දැන් ඔබගේ ඉන්නවනේ අර මාර සේනාවක් ඇතුලේ. දැන් උන් කියයි ඔය කහන්න එපා. ඈ බලපන් අර අරු කොහම තට්ටු දෙකේ ගියක් ඌ ගහලා තියෙන. උඹත් ගහන්න ඕනේ. ඔය මාරය වෙහිච්ච අම්මත් කියයි එහෙම. තාත්තත් කියයි. බිරිඳත් කියයි. ස්වාමි පුරුෂයත් කියයි. ළමයිත් කියයි. යාළුවෝත් කියයි. ඔක්කොම කියයි. අරු කොහමද ගහලා තියෙන්නේ ගේ? අපිත් ගහන්න ඕනේ මේ වගේ එකක්. එහෙම කියයි. නමුත් ඉංගතනි මේ කාලේ හොඳම දේ මොකද්ද? පුණ්‍ය කාලේ කරන්න ඕනේ හොඳම දේ පින නේද? ඒ වගේ තමයි පින්වදිනේ මේ කාලේ කරන්න ඕනේ හොඳම දේ මොකද්ද? නිවන් දකින්න එක. මොකද හේතුව මේ මහා කල්ප 91ටම සම්බුදු රජාණන් වහන්සේලා හත් නමයි පහළ වුණේ. ඒ හත් නමෙන් හතර නමක්ම පහළ වුණේ මේ මහා භද්‍ර කල්පේ. ඒ කියන්නේ මහා කල්ප 90කටම සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ නේද? තුන් නමයි. මහා කල්ප 90කට සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙලා තින්නේ තුන් නමයි. එහෙනම් මේ වෙලාවේ පොල් ගන්නවද මිනිස්සු? එහෙනම් මේ වෙලාවේ කාගේ හරි නිවනක් වහනවා කියන එක අමු අපාය යන වැඩක් නෙමෙයිද? තමන්ගේ පුංචි දරුවව පොඩි කාලේ ඉඳලා යොමු කරලා මහාන කරන්න. දායාද දෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නේ? නොමැරෙන දොස්තර කෙනෙක් ඉන්නවා නම් කමක් නැහැ දොස්තර කළාට. තමන්ව වනස ගන්න පිරිස ඉන්නේ හැමතිස්සෙම. දෙන්න පුළුවන් දායාද එකම දායාදේ තමයි මේක. මේ නිවන් මාර්ගය. මේක දීලා සුවපත් කරන්න. ඒ අද්භවයේ සුවපත් කළාද? පින්වතුනි නිවන් දැක ගන්න බැරි වුණා දිව්‍ය ලෝකෙකින් නතර වෙන්නේ. නැත්තම් බ්‍රහ්ම ලෝකෙකින් නතර වෙන්නේ. ඒ නිවන් දැක ගන්න බැරි වුණොත් මේක උත්සාහ කළා. ඔබට බැරිද මම කියනවා පවුන් ලක්ෂ 20ක් ඔබට දෙනවා. අවුරුදු 5ක් හිඟා ගන්න කියලා. ඒ අවුරුදු 5න් පස්සේ ගැරන්ටි පිට සයින් කරලා තියෙනවා චෙක් එකක් අවුරුදු 5කින් බැංකුවට දාන්න පුළුවන් ඉදට හරියටම. ඒ අවුරුදු 5 හිටියොත් හිඟා කක ලක්ෂ 20ක් පවුන් ලක්ෂ 20ක් බැංකුවට දානවා. දැන් ওই ලක්ෂ 20ක් හම් වෙනවද ඔබට රස්සාවක් කළොත්? අවුරුදු 5ක් නැහෙනි. දැන් ඔබ හිඟා කනවද නැද්ද? හිඟා කනවනේ අනාගතය ගැන හිතලා නේද? ඒකනේ ස්වභාවය. එහෙනම් මොකද්ද? මේ අවුරුදු 80 කැප කරන්නක තව අවුරුදු 40ක් කැප කරන්නක මොකටද? මුළු සංසාරයක් වෙනුවේ. බැරිුණුත් ගැස්සුනොත් ප්‍රශ්නයක් නැහැනේ. නිවන් දකිනේ ගැස්සුනොත් ප්‍රශ්නයක් නැහැ. දැන් තමයි හිතන්න පුළුවන් දැන් හාමුදුරුවෝ මහාන වෙලා ඉතින් කරගන්න බැරි හාමුදුරුන්ට එහෙම පපරාදෙනේ. එහෙම එහෙම කියන්නේ කවුද? මේ තුට්ටු දෙකේ ගිහියෝ. කාමයේ ජනිත කර කර කාමයන්ගෙන් වැහිලා ඒ කාමියෝම රංජනය කර කර ඉන්න තුට්ටු දෙකේ ගිහියෝ කියනවා මොකද්ද? අනේ අර පැවිද්දට ගිය හාමුදුරුවෝ දැන් ඉතින් කරගන්න වැරනොත් එහෙම ඉතින් හුලන් තමයි නේ අපරාධ. ඒකත් නැහැ මේකත් නැහැ. මොන තරම් මුලාවට පත් වෙච්ච මීහරක්ද කියලා බලන්න. ඒකත් නැති මේකත් නැති වෙනවද? මුණ්ඩ ඒ කියන්නේ උන්ට තමයි ඒකත් නැත්තේ මේකත් නැත්තේ. ඒ උත්තමිය පිංගුතුනි මේ නිවන් දැක ගන්න බැරි වුණොත් උත්තරීන් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලූකූපකෝ හෝති. යම් හේකින් මාර්ගඵලයන්ට පත් වෙන අරහත්ත්වයට පත් වෙන බැරි වුණොත් බ්‍රහ්ම ලෝක වලට යනවා උන්වහන්සේලා. හරියට මේ සීලිය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කළා නම් ඒ කාමයේ රංජනය කරන අය කාම ලෝක අඳුන දිව්‍ය ලෝකයකටවත් එන්නේ නැහැ. ඒ තරම් පරම පවිතුරු දෙයක් මේ පැවිද්ද කියලා කියන්නේ. දුස්සීලයෝ ගැන නෙමෙයි මේ කියන්නේ, සිල්වතු සිල්වත් උත්තමයෝ ගැන. ඒක නිසා කවදාකවත් එහෙම එහෙම හිතන්න එපා. පැවිද්ද කියන එක මහා පරම පවිතුරුයි. පාත්‍රුන් වහන්සේගේ දායාදේ ආතුරුණ වහන්සේට පූජ කරන දානේ තමයි පැවිද්දන්ට පූජ කරන්නේ. ආතුරුණ වහන්සේට අඳින්න පූජ කරපු ඒවා තමයි පැවිද්දන්ට අඳින්න දෙන්නේ. එහෙනම් ආතුරුණ වහන්සේගේ සිගුර තමයි දරාගෙන ඉන්නේ. ආතුරුණ වහන්සේ අනුමත කරපු සයිස් එක තමයි තාමත් තියෙන්නේ. ඒ සිගුරේ ඒ පාට තමයි තාමත් තියෙන්නේ. ඒ වත්පිළිවෙත් තමයි තාමත් තියෙන්නේ. එහෙනම් ඒ ආතුරුණ වහන්සේගේ ඇවෑම ඒක පරම පවිතුරු. ඒක ඉඳගෙන ඒක කඩනේ කාලා කෙලින්ම මහා අපාය යමු අපාය. ආයි දොස් කියන්න බයින් යන්න එපා. මේවත් බැවිවත් කාලා වීදී ඉන්න දෙන්න. ඇයි? ආයි කන්න බොන්න හම්බ වෙන්නේ නැහනේ. ගිනි ජාලා තමයි කන්න බොන්න වෙන්නේ. ඒව ගැන දොස් කියන්න හිතන්නවත් යන්න එපා. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඔබ මේක පූර්ණේ කරගන්න. පූර්ණේ කරගෙන මේ කටයුත්ත කරමු. පුළුවන් උපරිමයකින් මේක කරගන්න ඉතින්. අදටමාරක නේද? ඔය සම්බන්ධව ප්‍රශ්න ඔබට ගොඩාක් ඇති. ඕක දහවතාවක් විතර අහන්න. දැන් හිතලා බලන්න ඔබනේ වාසනාවන්තුනේ නේද? මේ ධර්මයේ ඉස්සරහට ඇවිල්ලා අහන්න. ලංකාවේ මේ ධර්මයේ කිව්වනම් එක 500ක් ඉස්සරහට ගිහිල්ලා ඇවිල්ලා අහනවා නේද? හේතු වාසනාව කියන්නේ ඕකට. සාත්‍රුන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අහන්න හිටියේ කී දෙනයි? 5 දෙනයි. මනුස්ස වශයෙන් හිටියේ 5 දෙනයි. ලෝකේ ඉන්න දෙන ලක්ෂ ගාණක් පිරිස. නවදී හේතු වාසනාවන් තියෙන ක්‍රමක්‍රමයෙන් මොනව හරි දේවල් හැදිලා එනවා ඉතින්. කොහොමත් පින්විතනේ ඉදිරිය. මේ ශාසනයේ ඉදිරිය බොහෝම රම්‍යයි. අවුරුදු 20ක් වගේ කාලයක් ඇතුළත ඔබටම දැක බලා ගන්න පුළුවන් තරුණ භික්ෂුන් වහන්සේලා පාරේ පිණිසුගා වඩිනවා. වතුර තියෙන ස්ථානයක් බලලා උන්වහන්සේලා එතන ඉඳගෙන දන් වළඳනවා. තැන් තැන්වල කල්ලි ගහලා ධර්මයේ කතා කරනවා. තරුණයෝ දෙතුන් දෙනෙක් වින්දෝගෙන හාමුදුරු නමක් විසින් ධර්මයේ කතා කරනවා. ශිෂ්‍ය මානවක මානවිකාවුත් ඒ ආදි වාසීන් පිඳුපාත හින්දපාතේ වඩිනවා. නැත්තම් පන්සල් වල කොහේ හරි පොඩි පොඩි තැන්වල ඉන්නවා. ඒ ආත් මහන වෙලා ඔය ධර්මද්වීපය කියන එක පින්විතනි ඇත්ත ධර්මද්වීපයක් බවට පත් වෙනවා. උත්තමය විසින් ඒවට අනාවැකි පල කරලා තියෙනවා. ඒ උත්තමය විසින් පල කරපු අනාවැකි තමයි අපි මේ සාක්ෂාත් කරගෙන යන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ කාගෙන්වත් කාටවත්. ඇයි? ඇමතිවරුන්ට දොස් කියන්න යන්නේ නැහැ කවුරුත්. මන්ත්‍රීවරුන්ට දොස් කියන්න යන්නේ නැහැ. පොලිසියේ මහත්වරුන්ට දොස් කියන්න යන්නේ නැහැ. ග්‍රාමසේවක මහත්වරුවත් අරුම ධර්මයේ දෝෂයක් කියන්නේ නැහැ. ඔය කැලේ ඉන්න බෑ උඹලා ඔය කැලෙන් ඵලයන් කිව්වොත් එහෙම මොකද කරන්නේ? ඔය ඉර සොම් පිටින් එකට වෙලා ඉන්නවා. ආන් එහෙම උත්තමිය තමයි ලෝකෙට මේ ඉස්සරහට බිහි වෙන්නේ. මොකද පිංගුතුනේ නැත්තම් මේ ලෝකෙ ඉක්මනට විනාශ වෙලා යනවා. ඉතින් ඒ උත්තමිය ලෝකෙට බිහි වෙයි. ඉතින් ඒ උත්තමයන්ගෙන් කෙනෙක් ඔබත් වෙයි. භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාත් බිහි වෙනවා. ඒ හැම කෙනාටම තියෙන අවශ්‍යතාවය තමයි මොකද්ද? මේ නිවන් මඟ සකස් කරගන්න එක. එහෙනම් වැඩි මේ නිවන් මඟ සකස් කරගන්නකම් බණ කියන පොඩි වෙලාවක් හැරෙන්න අනිත් හැම වෙලාවකම මොකද කරන්නේ? සමාධි සම්වැදිලා මේ යථාර්ථය හොයනවා ජීවිතේ. එන උන්වහන්සේලාගෙන් කාටවත් කරදරයක් නැහැ. ඉතින් අන්න එහෙම පිරිසක් මිනිඳුනේ ඉදිරියේදී ලංකාවේ බිහි වෙයි. දැන්ටත් තරුණ පිරිස් බලාගෙන ඉන්නවා ඒක තඳහා. තීකර අවස්ථාව ලැබුණාම ඒක ඒ විදිහට වෙයි. ඉතින් ඔබට තියෙන ඒකේ කොටස්කාරයෙක් වෙන්න. වෙලා ඔබගේ වැඩේ කරගන්න. අපි මේ වැඩ කටයුතු කරන්නේ තාන්නමන්න බලාගෙන නෙමෙයිනේ. ඒක ඔබ හොඳටම දන්නවනේ. එදා පටන් අද වෙනකන් කිසිම දවසක පින්වතුනි මේ නමක්වත් කියවන්න අපි කැමැත්තක් නැහැ. ඒකයි කියලා තින්නේ ආයි නංගන් වතගොත හොයන්න යන්න එපා. කාගේද, කාගේ පුතාද, කාගේ දුවද ආදි වශයෙන් හොයන්න යන්න දෙයක් නැහැ. බණ අහලා බණ ටික තේරුණා නම් ඒ ටික අහගෙන යන්නයි තියෙන්නේ. ආයි ගුරුවරයා කරේ තියාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ මේක. කවුද බණ කියන්නේ, මොකද සුදුද කළුද, ඒවත් බලන්න දෙයක් නැහැ. නවදී ඉදිරියට ඇවිල්ලා බණ අහන එක හරි වටිනවා. ඒක නිසා ඇතින්ද කවුරු හරි යාමේ සුදුද කළුද බලන්න ආවා කියලා හිතන්න යන්න අවශ්‍යත් නැහැ. ඉදිරියට ඇවිල්ලා බණ අහන එක ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා පින්වදින ඉතින් මේ මේ මේ කාර්යයන් කරගෙන යන්න. මේ ඔබගේ ධර්මයේ මේ මේ මේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ අපි සමාධිගත වෙලා හරි මොනවා හරි ක්‍රමවේදකින් මේක ඔබට අරන් දුන්නට මේ ඔබගේ පිනට පහළ වෙන ධර්මයේ. ඒකයි ධර්මයයි ඔබයි විතරයි මෙතන ඉන්නේ. ධර්මයයි ඔබයි. වෙන කිසි දෙයක් නැහැ. ධර්මයේ තියෙනවා, ඔබ ඉන්නවා, ඔබට තියෙන ධර්මයේ පාවිච්චි කරලා ඔබේ කටයුත්ත කරගන්න. ඉතින් ඒකට පුළුවන් තරම් අප කැප වෙලා වැඩ කරන්න. ඒ වගේම පින්වතුනි ඔබගේ ওই ධනෙන් ඒ කෙරෙන ත්‍රිපිටක පූජා වැඩ පිළිවෙල බොහොම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙනවා. ඒ මහත්තුරුත් අප කැප වෙලා වැඩ කරනවා බොහොම. ඒ වගේ මේ රේඩියෝ පූජාවල්, CD පූජාවල් ඒ සියල්ල සිද්ධ වෙනවා. ඔබට තියෙනවා පිඟුද ලොකු වගකීම. ඒ තමයි මේ ධර්මදූත කණ්ඩායමේ කොටස්කාරයෙක් වෙන්න. පැවිද්දට කලින් හරි. ඔබට දේශනා කරන්න බැරි වුණත් මේ දේශනා කරපු CD තියෙනවා. ඒ CD නොමිලේ දෙන්නෙත් ඒ වටත් අපි සම්පාදනය කරලා තියෙනවා. ඒ අදාළ මූල්‍යමය කඩ කටයුතු. එන ඔබට තියෙන්නේ මොකද්ද? ඔබගේ ඥාතිවරුන්ට කතා කරලා ඒ ඥාතිවරු ගන්නට අදාළව ඒ CD පටි ඒ තැන්වලින් ලබා ගන්න. ඒවා ලබා ගන්න මම හිතන්නේ ඉස්සරහට මේ වෙබ්සයිට් එකට ඒ ලබා ගන්න පුළුවන් ස්ථාන කීපයක්ම වැටේ. මම මේ මහත්තුරු මේ කතා කරගෙන යනවා. හොරණ නගරේ ඒක මං හිතන්නේ පූජා භාණ්ඩ අලවි තලක් මම මතක නැහැ නම. එහෙම එහෙම එහෙම තියෙනවා. උපාලි පූජා භාණ්ඩ කොහෙද කියලා මට මතක නැහැ හරියට. ඒ ඒ තැන්වලට එහෙම එහෙමත් දැන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. මොකද නැත්තම් එකම තැනකට පිරිස එන්න ඕනේ ඒක කරගන්න. නැත්තම් තැපල් කරන්න ඕනේ. ඒ වරදින් ලොකු වියදමක් යනවා අපරාධේ. ඒකනොත් CD එකක් ගහලා තවද කෙනෙකුට දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ හැම දෙයක්ම නොමිලේම දෙනවා. නොමිලේ දෙන්න හේතුව මොකද්ද? මේකට මිලක් දාන්න බැරි හින්දා. මේක මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමිල දෙයක් නොමිලේ දෙනව හැරෙන්න මිලකට දෙන්න බෑ. ඒකෙන් කියන්නේ තව කවුරු කෙනෙක් පොතක් ගැහුවට පස්සේ ඒකට සල්ලි හම්බ කරන එක හොඳ නෑ කියන එක එහෙම නෙමෙයි. පොතක පොතක් ගැහුවාම ඒවට වියදමක් කරන්න නම් ඒකට එහෙම කරාට කමක් නෑ. නමුත් අපේ මේ වැඩ කටයුතු වල පින්වතුනි මොකද අපිට තාම හයිය තියෙනවනේ. අපි තාම ගිහිනේ නේද? ඒක නිසා මුදලෙන් හදලින් අපිට අඩුපාඩුවක් නෑ. ඉතින් ඔබ හැමෝම ඒවට එකතු වෙලා කටයුතු කරන නිසා කොහොමත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔබට පුළුවන් යුතුයකම විදිහට පින්වතුනි ඔබගේ ඥාති පිරිසට මේ අලුත් අවුරුද්දක් උදා වෙන්නේ දැන් පෙබරවාරි මාසෙනේ අපි ඉන්නේ. අනිත් එක අද ලංකාවේ නිදහස් දවසනේ. ඇත්තනම ලංකාව නිදහස් වෙලා නැහැ තාම. ලංකාව නිදහස් වෙන්න නම් ඔබ නිදහස් වෙන්න ඕනේ. ඔබ නිදහස් වෙලා අරහතුන් වහන්සේලා විවේචදාට ලංකාව නිදහස්. ආන් ඒ නිදහස ලංකාවට දෙන්න. ඉස්සල ඔබ නිදහස් වෙලයින්. ඔබ මාරයාගේ යටත් විජිතේ ඉන්නේ. නැතුව මේ බ්‍රිතාන්‍ය මහරජිනගේ යටත් විජිතේ හිටිය නෙමෙයි. මාරයාගේ යටත් විජිතේ ඉඳලා තමයි ඔය ඉන්නේ. ඉතින් ඕකෙන් නිදහස් කරගන්න උත්සාහ කරන තමන්. ඒ වගේම පිංගුදෙන මේ අලුත් අවුරුද්දක් උදා වෙන කාලයක් එනවනේ ඉස්සරහට. ඒ කාලෙදී දැම්ම ඉඳලම සැලසුම් කරන්න. ඒ ලංකාවේ තමන් නෑගම් යන හැම ගෙදරකටම ඒ පොකට් රේඩියෝ එකක් හරි තමන්ට පුළුවන් ආකාරයෙන් වියදම් කළා. ඔය කේක් ගෙඩියක් මුසයි යනවට වඩා බණී ඔන්න. ඒක ප්‍රශ්නයක් නෑ. පෘථග්ජනෙක් ඉන්නවා නම් බණී. මේ රටේ ඉඳලත් මූ මේ පොඩි මේව කෑල්ලක් විතරයි මේ පොඩි මේ රේඩියෝ කෑල්ලක් කෙව්වා. ඈ එහෙම හරි බණී. ප්‍රශ්නයක් නෑ. වැල්ල මේක මට අහන්න ඕනේ ඔන්න ඒක අහන්නේ උට දියන් කියලා හරි දෙන්නත කාටයි. ඔය විශේෂයෙන් ලංකාවට එහෙම යනවා නම් ඒ අවුරුදු කාලෙට ඔබට පුළුවන් පිංගුදෙන ඒවට දැම්ම ඉඳලා සූදානම් වෙලා ඒ බණ ඒ ඒ මහත්තුරු ඉන්නවා එයාට කතා කරලා මම හිතන්නේ එහෙම හැමෝටම බෙදන්න CD නම් ඕනේ තරම් තියෙනවා. ඒවට අදාළ ප්‍රතිපාදන තියෙනවා. නමුත් අර රේඩියෝ වගේ ඒවා එහෙම හැමෝටම බෙදන්න නැහැ. ඉතින් ඔබට පුළුවන් ඔබට තැකි පමණින් ඒවා තමන්ගේ ඥාතිවරුන්ට ලබා දෙන්න. CD නම් ඕනේ තරමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ ඒවට ලෑස්ති වෙලා ඥාති සංග්‍රහයක් කරන්න. මලාට පස්සේ මල ගෙදර දුවන්න උත්සාහ කරන්න නැතුව ඥාති සංග්‍රහයක් කරන්න. එහෙම කටයුත්තක් කළා නම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට පින්වතුනි මේ ධර්මයේ තව තවත් ප්‍රචාරය වෙලා මේක අර අදාළ පුද්ගලයන්ගේ කනට යනවා. මට ඕනේ ඔබගේ ඥාතිවරුන්ගේ කනට මේක යවන්න නෙමෙයි. හේතු වාසනාව තියෙන කෙනෙක්ගේ කනට යවන්න. අනිත් අය කන් වලට මේව නොගියට ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් හේතු වාසනාව තියන අය හොයන්න ආසයන් තේ ඥානෙ මට නැහැ. ඔබටත් නැහැ. ඒක නිසා මූණ දැක්කට කියන්න බෑ. නේද? ඒක නිසා අපිට ඒ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්න වෙන්නේ. පුළුවන් තරම් මේක ප්‍රචාරය කරන්න අහුවෙන අය ගනි. ඊට පස්සේ කාටවත් කියන්න බෑ නිවන් මඟ නෑ ඒක වැහිලයි කියලා. මේ නිවන් මඟ ඇරලා පෙන්නලා තියෙන්නේ. දැන් මේක ගිහිල්ලා මඟ නතර වුණොත් එහෙම මොකෝ වෙන්නේ? ඒකත් නෑ මේකත් නෑද? එහෙම එකක් නෑ. ඒකත් තියෙනවා මේකත් තියෙනවා. වඩපු ටිකක් තියෙනවා. එතනින් එහාට වඩන්න ටික ඊළඟ එකේදී හරි හදාගන්න පුළුවන්. ඒ නිසා ඔය පුහු කතා වලට අහු වෙන්න එපා. එහෙමනම් අදට හමාර කරමු. හොඳයි පින්වතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, සද්ධර්මයේ දේශනා කළා, බුද්ධ පූජා පවත්වලා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී පින්ෙන් පෝෂණය වන්නව, පින්න සතුරු වන්නව, පිරිසව සිහිපත් කළා. ඒ ආයත පින් අනුමෝදන් කිරීමේ කටයුත්තේ දෙන්න සීල දෙනා. පළමුව පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු උත්තමයන්ගේ පටන් මේ ත්‍රිපිටකයේ මාත්‍රි අලුලින් විහාරයේදී ගන්තාර උඩ කරලා ඒ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන අද අපේ අතරපත් වෙනකන් අපකැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඒ උත්තමයේ උදෙසා විහිදුවලා පතුරුල් හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයෝ නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංවතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසව සහ ඒ අයගේ අන්තේවාසික පිරිස් ඒ අයත් එක්ක කටයුතු කරමින් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකීය පුරා ප්‍රචාරය කරමින් කටයුතු කරන්නා වූ ඒ සීලම් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඒ ආවිචේත් විහිදුවල පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් එයත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් වෙදෙන මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු විඳලා මේ ස්ථානයට ආවා වූ ඒ සීලම් දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පින් වෙතනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපින්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය එය විශේෂ විහිදුවල පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා ඒ බලාපොරොත්තු වන්න බෝධයකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියල සාදු කියල ඒහත් පින් අනුමෝදන් කරන්න. ඒවගේ පින් උදින මොහොතකර සිහිපත් කරගන්න. ඔවනමින් ජම්මාන්තර ගතවන් නිද සීරම ඥාතීත මිත්‍රාදීන් තමන්ගේ අම්ම තාත ගුරුරු ඥාතීත මිත්‍රාදී සීලු දෙනාව සිහිපත් කරගන්න. ඒවගේ පින් උදින මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පන්නු එකක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්ත වෙච්ච ඥාතිය ගුරුරු හිත මිත්‍රාදීන් වෙච්ච සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තව සීලම් පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ විශේෂ විහිදුල පතුරුල හරිනේ පින් විහිදී පැතිරී ආමෙන්. ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මෙදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවද සාධාරණට ලක් කරලා ඒ අවද සාධාරණ හිතේ තියාගෙන මැරිලා ක්‍රෝයිරෙන් ක්‍රෝදයෙන් මැරිලා ගිහිල්ලා අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසකින් හෝ ඇවිදිනා මේ නිවන් මගට බාධා පමුණුවනවා නම් තමන්ගේ මේ ජීවිතයට බාධා පමුණුවනවා නම් මේ ඒ පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ විශේෂ විහිදුල පතුරුල හරිනේ පින් විහිදී පැතිරී ආමෙන්. ඒ අය අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාතනි වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස විශේෂයෙන්ම පින් උදින මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරයලා තමන් විසින් හරි අම්බු කරගන්නා වූ ධනෙ ඒ වෙනුවෙන් අපකප කරලා කටයුතු කරමින් මේ කටයුතු කරන්නා වූ උපාසක උපාසිකා පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුතුරු ඥාතිත මිත්‍රාදීන් තමන්ගේ දුව දරුවෝ ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ගේ රැකී ආරක්ෂා කරගන්නා වූ ඒ පිරිස ඒ වගේම තමන්ගේ ස්වාමි දියණියන් ස්වාමි දරුවන් ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගන්නා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි ග්‍රහ බල උපද්‍රව දෝෂ අන්ධකාරයන් තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් භූත වේවා. යක්ෂ වේද විසාජ මලගොර කුම්බාඩාදී වැදපිනියව දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් භූත වේවා. ඇස්වා කටවා හෝහා ඕල් දේව සක සංඛා දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යා දිනෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න මේ ස්ථානට ඇවිදිල්ල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපුණා නම් ඒ ආහාරයේ පාන සකස්මෙලා ඒ අපකප වේලා කටයුතු කළා සීල දෙනවා සිහිපත් කරන්නේ එදා ඇත අතීතයේ ඉඳලා වැව වමුණු සකස් කළා එළවේලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා අද ආහාරයක් වශයෙන් ඔබ යතර පිළිල කරගන්නකම් ඒ උද්දේශ අපකප වේලා කටයුතු කළා වූ ඒ සීලම දෙනවා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇතම කිසි අභව ස්ථානයේ හිලුණ නම් ඒ අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරනවා මේ ස්ථානයේ ඇවිදිල්ල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පිංගුදින හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මැතිමදුරුවන්ගෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය සහ ඒ ස්ථාන භූමිය ගොඩනැගීම වෙලා අපකැප වෙලා කටයුතු කරපු පිරිස නිසා එවනම් පිංගුදින ඒ පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගන්න මේ ස්ථාන භූමිය ගොඩනැගීම වෙලා ගඩොලක් ගන්න මේ ස්ථාන වලට ගෙනලා බදලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාම සිහිපත් කරගන්න මේ ස්ථාන නුල්පදිංචි කරවන්න ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පදවල හරින් ඒ පිං විහිදී පැතිරියාමෙන් ඒ අත්‍යම කිසි අභව ස්ථානයේ හිරුණේ අතමි දේවා අජරාමන සංඛ්‍යාතනි වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ හැවිදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ දුර ඈත පළාතුල ඉඳලා මේ ස්ථානට එන්නේ නැති එහෙනම් යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම මම්මාවත් මනාකොට සකස් කරලා තියෙනවා. ඒ වනිසා අද පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඒ වගේම පිංගු අද මේ සද්ධර්ම දේශනාවෙදී අපි නවීන යන්ත්‍ර සූත්‍රය උපයෝගී කරගෙන මේ සද්ධර්මය අවබෝධ කරගන්න වැඩ පිළිලක යෙදුණා. එහෙනම් ඒ සමින් සම්ද සූත්‍රය ඒ විදිහට නිර්මාණය කරලා තිනවා. ඒ වගේම පිංගුද මේ සද්ධර්මයේ පටිගත විලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථා උදා වෙලා තිනවා. ඒ වගේම සජීවීව ඉඳගෙන මේ වෙලාවේ මේ සද්ධර්මය මුළු ලෝකෙම ඉන්න ඕනම කෙනෙකුට ශ්‍රවණය කරන්න අවස්ථා උදා කරගෙන තිනවා. එහෙනම් මේ සිළු දේවල් උදා වෙලා තියෙන පිංගුදෙනි විද්‍යාක්ෂම වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිවාදක පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාදනිස එමනම් ඒ අය විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ අය විශේෂ විහිදුවල පතුරුල හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමන සංඛ්‍යාත වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. එවනම් පින්ගදෙට බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පවත්වලා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.